ඉස්ලාම සාධකාරය දෙන්න. නිවේදයාමි සම්බුද්දං විතරාගං මහමුනි නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරසභං. ඒ අති උත්තරීතර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්ද සපරිහාර්ථික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයෙන්ද අෂ්ටාර්ය පුද්ගල වූ මහා සංඝ රත්නයෙන්ද අවසරයි වැඩම අවදාළ අපේ විහාරාධිපති වහන්සේ ඇතුළු ඒ විහාරාධිකාරී ඒ උත්තමයන් වහන්සේලාගෙන් අවසරයි වැඩම අවදාළ ඒ සිල්මෑණියන් වහන්සේගෙන් අවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි. සුබරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දස දහසක් ලෝක ධාතුවේ වෙසෙන් ආ වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන උතුම් වූ මාර්ගඵලයන් දීඨන් කියන හිතාගෙන ඒ වගේම පින්තුනි තමන්ගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න තමන්ට හිංසාවක් පීඩාවක් වෙච්ච වෙලාවකදී පිහිටක් ආරක්ෂාවක් සැලසුනා නම් දැන් තමයි හොඳ වෙලාව මේ අයට කළ ගුණ සලකන්නේ. මේ නිසා ඒ අයවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්. ඒ වගේම පින්තුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස සිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම පින්තුනි සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්දේ දෙච්ච ඥාති හිත මිත්‍රාදී විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලෙදී ධර්මකාමීව ධර්මයට දැඩිව කටයුතු කළා නම් අන්නේ ධර්මකාමී ධර්මයට දැඩිව කටයුතු කරේ පිරිසුදු සිහිපත් කරලා ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පිරිස් දැක බලාගෙන හිත පහදවාගෙන යම් කිසි අභවීන් ස්ථානයක ඉන්නෝ නම් ඒ ගත මිදලා සුභිති මුදිත වෙන්න කියලා මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ මාර්ගඵලයන් හෝ සුගතිගාමී තත්ත්වයන් ඇති කරගන්නට කියන සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං වදන්තා ධම්මසවන කාලෝ අයං වදන්තා ධම්මසවන කාලෝ අයං වදන්තා. සියලුම දෙනා මොහොතක් අදිස්ත්‍රාණ කරගන්න අනාදිමත් සංසාරක ඉඳරෙන ගමනේදී රාග ද්වේෂ මෝහයන්ට අහු වෙලා ඒ වයින් බලිත වෙලා මානිය මුදුන්පත් කරගන්න යන ගමනේදී ඒ උත්තම වූ අරිහතුන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් හිංසාවක් පීඩාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් සිද්ධ වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටින සේක්වා කියලා ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න පළමුකොට ඒ වගේම පින්තුනි අධිෂ්ඨාන කරන් අද මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනට කලින් දහසක් නයින් ප්‍රතිපන්දිත වූ උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියන ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් උත්තමයෙක් ඉන්නවනම් ඒ උත්තමයව අධිෂ්ඨාන කරන්න මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නවා කිය. ඒ ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්තව සීලු දෙනාම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා. හොඳයි. පින්වතුනි, ඔබගේ අස්පනා පිටම පේන්නේ නැති තථාගත ශාසනය තව 2500කට මෙහා දිනම් වෙනසෙන්න හේතුවක් නැහැ කියලා. ඒ තමයි පින්වතුනි, ඔබ ඊයේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න එනකොට මෙතන අපි භික්ෂුන් වහන්සේලා 5 9ක් වැඩ හිටි. අද මෙතන භික්ෂුන් වහන්සේලා 29කට හිට වෙන වැඩේ. මේක තමයි පින්වතුනි සද්ධර්මයේ තියෙන ආශ්චර්යය. මෙතන ඉන්න ඒ සියලුම උත්තමයන් වහන්සේලා සද්ධර්මය අවබෝධ කරගෙන කාලයක් තිස්සේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. අවබෝධ කරගෙන ඉන්න ගමනින් තව එක මොහොතක්වත් මේ ගිහි ජීවිතේ ඉඳලා වැඩක් නැහැ. මෙතනින් එහාට මේ මාර්ගය අපූර්ණ කරගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයකින් යුක්තව කටයුතු කළා. මේ කාලාන්තරයක් තිස්සේ මේ ශාසනය පවත්වාගෙන ආපු මහා උත්තමියෝ ගාව පුරුදු පුහුණු වෙලා පැවිද්දට පත් වෙලා මේ සසර ගමන කෙලවර කර ගැනීමේ දැඩි අදිෂ්ඨානයකින් යුක්තව කටයුතු කළා. මේක තමයි බිමිතරි ශාසනය කියන්නේ. ශාසනයේ වටේ ගොඩාක් දේවල් තියෙනවා වෙන්න පුළුවන් බිමිතරි, මෙන්න මේක තමයි ශාසනය කියලා කියන්නේ. සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ මෙන්න මේ කර්තව්‍ය කරා. තථාගතයන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළේ මෙන්න මේ අවස්ථාව උදා කරා. ඒකයි බිමිතරි කියන්නේ. ආදි කල්ලාණන් මජ්ජේ කල්යාණන් පරියෝසාන කල්යාණන් සාත්‍යයන් සබ්බහංජනං කේමලි පරිපුන්නං උපරිසුද්ධම් බ්‍රහ්මචරියම් ප්‍රකාශේති කියලා ඒ සුපරිසිද්ධ වූ බ්‍රහ්මචරියාව ප්‍රකාශයට පත් කරනවා තථාගතයන් වහන්සේ. මේ තථාගතයන් වහන්සේ මේ ප්‍රකාශයට පත් කරන ඒ උතුම් වූ බ්‍රහ්මචරියාව ගුණේ, ඒ බ්‍රහ්මචරියාව පවත්වගෙන යන ආකාරය හරියාකාරව අවබෝධයට ගත්ත කුල පුත්‍රයෙක්, ගෘහපති හෝ ගෘහපති පුත්‍රයෙක්, මේ ධර්මය අවබෝධ කරගෙන දෘෂ්ටිය ඍජු කරගෙන ඉවර වෙලා ඒ කිවි උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටලා තවදුරටත් මේකේ මේ භව ගමනේ මම මොකෙහි යන්නද, මොනව කරන්නද, මේ අනිත්‍ය දුක් අනාත්ම ලෝකේ මොනවයි කියලා අල්ලන්නද, කොච්චර ඇල්ලුවත් මේක ඇති හරයක් නැහැ කියලා වැටහිලා පින්විතුනි, එහෙනම් මේකේ තවදුරටත් ඉඳලා වැඩක් නැහැ, මේ භව ගමනේ මම වහවහා කෙලවර කරගන්න ඕනේ කියලා අදිස්ථාන කරා. ඔන්න මේ අදිස්ථානයට පත් වුණාට පස්සේ පින්විතුනි, මේ උත්තමී ඊට පස්සේ බලනවා මේ අදිස්ථානයට පත් වෙලා දැන් මම මොකද්ද කරන්නේ, මේ ගිහි ජීවිතයේ කියන එක හරීම බාධක සහිතයි, කම්පටලු සහිතයි. උදේ ඉඳලා අවසන් කරන රස්සාවල් කරන්න ඕනේ, රස්සාවල් කරලා ඇවිදින්න, අමුදරුව පෝෂණය කරන්න ඕනේ, අම්මල තාත්තලට පෝෂණය කරන්න ඕනේ, තමන්ගේ සහෝදර සහෝදරියෝ ඥාති හිත මිත්‍රාදීව සීලු දෙනාගෙන මොහොත බලන්න ඕනේ, මහා කම්පටලු කරා දැසි දස්ස පිරිවරාගෙන ඒ දැසි දස්ස බලන්න ඕනේ, ඒ යක් ලෙඩක් නම් මේතක් හේතක් ගේන්න ඕනේ, මේ ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් මේ ගිහි ජීවිතයේ කම්පටලු මැද්ද මේක කරන්න බෑ කියලා අදිස්ථාන කරගෙන පින්තුනේ විශාල ප්‍රමාණයක් ධනෙ, කුඩා ප්‍රමාණයක් ධනෙ අතහැරලා, විශාල ප්‍රමාණයක් දැසදස් විදියා නම් කුඩා ප්‍රමාණයක් දැසදස් විදියා නම් ඔය සිළු දෙනාවත් අතහැරලා, ඒ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාවත් අතහැරලා පින්වතුනි මේ උතුම් වූ ශාසනයට ඇතුල් වෙනවා. අන්න ඒක තමයි පින්වතුනි මේ තථාගතයන් වහන්සේ පණවපු ශාසනය. මම මේ කියන්නේ මොකද්ද කියලා ඔබට තවදුරටත් දැනගන්න ඕන චුල්ලහත්ති පදවම සූත්‍රයේ කියවල බලන්න. අපේ ආයත හරි ප්‍රසිද්ධ සූත්‍රයක් තමයි චුල්ලහත්ති පදවම සූත්‍රය. මොකද මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා කියව පළවෙනි සූත්‍රයේ කිය කී උදම් මනානා ඉන්නවා. නමුත් චුල්ලහත්ති පදවම සූත්‍රයේ කියන්නේ මොකද්ද කියලාවත් පැහැදිලි කරගන්නේ නැහැ. ඉතින් බෙන්ගුතුනි ඔන්න ඔය ආකාරයට චුල්ලහත්ති පදවම සූත්‍රයේ සඳහන් වෙන පරිදි මෙන්න මේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. දැන් එහෙනම් මේ සියලු දුක් නැසීම පිණිස ඒ උත්තමයේ එතනින් එහාට පින්විතුනි පාණාති පාතා පටිවිරතෝ හෝති කියලා ජීවිතාන්තයේදී ග්‍රහතන් වහන්සේ පරපන්න වීමෙන් වෙන්ව පරපන්න වීම අතර බහාතපු දනමුගුරු ඇතිව බහාතපු දැල්ලුගුරු ලායි ඇතිව පාපේට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරන්නේ කියන ශික්ෂා පදේ මනාකොට සමාදන් වෙලා ඉන්නේ. එහෙනම් ගිහි කෙනෙක් මේක සමාදන් වෙන්නේ පිඟුතුනි පානාති පාතා පටිවිරතෝති, එහෙම නැත්නම් පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂා පදයක් සමාදන් වෙලා ඒ ශික්ෂා පදයේ තුල ඒ අය හිතනවා පින්විතුනි එකම එක කරුණයි කියවෙන්නේ මොකද්ද, මම සතුන් නොමරමි කියන එක විතරයි කියන්නේ. නමුත් ඊට වඩා මහ එහාට ගිය පරම ගම්භීර ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා පානාතිපාතා පටිවිදති හෝති කියලා. එහෙමත් නැත්නම් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඔය ආකාරයෙන් මේ ශික්ෂාපද පනවලා තියෙනවා. ඒ ශික්ෂාපදය අද මේ උත්තමයන් වහන්සේලා විසින් රකින්න තමයි දැන් පෙළඹිලා තියෙන්නේ. මේ ශික්ෂාපදේ රැකගන්න හොඳටම මැතිපින්දිනේ ඔය ශික්ෂාපදේ පූර්ණේ කරගත්තා නම් අරිහත්ත්වයේ පිහිටනවා. ඔය ශික්ෂාපදේ ඒ තරම් ගැඹුරට තියෙනවා. මිනිස්සු හිතාගෙන ඉන්නේ මම සතුන් නොවරමි, නොදුන් කිසිවක් නොගනිමි, දුසිරිතෙන් වැළකෙමි, බොරුබසක් ඉදිකිටක නොගියෙමි, මත්පැණින් දුරු වෙමි, නිතිපන්තිල් රැකෙමි, ඉන්දියුරට පැමිණෙමි ආදී වශයෙන් ඔය ටික අර පුංචි කාලේ දහම් පාසල් යනකොට දෙක වසරේ ඉගෙන ගත්ත ටික තමයි තාමත් ඔළුවේ තියෙන්නේ. නමුත් එනිදින එතනින් එහාට ගිය මහා විශාල තුගයක් මේ සද්ධර්මයේ තියෙනවා. සමහර මිනිස් අපිට ඇවිල්ලා කියනවා මේ පන්තිල් සුරකින්න සමාජයක් ගැන අපිට කියලා දෙන්න හදනවා. පන්තිල් සුරකින්න සමාජයක් කියලා ඇහුවාම මේ මොකද්ද පන්තිල්ලෙන් පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මොකද්ද කියන්නේ? මම සතුන් නොමරමි. නෑ ඊට වඩා එහා ගිය එකක් සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ශික්ෂාපදේ රකින්න පුළුවන් පින්වතුනි සද්ධා ඉන්ද්‍රිය දියුණු අයට. අපිට ඉන්ද්‍රිය පහක් තියෙනවා පින්වතුනි එකාකාරව දියුණු කරගන්න ඕනේ. ඒකෙන් උප්පත්තියෙම ගති ලක්ෂණ අනු එක එක්කෙනා එක එක ඉන්ද්‍රියන් තමයි පින්වතුනි දියුණු කරගෙන තියෙන්නේ. යමෙක් සද්ධා ඉන්ද්‍රිය දියුණු කරගත්තා නම් අන්නේ කෙනාට පින්වතුනි මේ පානාතිපාතා පටිවිරතෝ හෝති එහෙම නැත්නම් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ මනා කොට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒකේ නා දිවි හිමියෙම පින්වතුනි ඒක ආරක්ෂා කරනවා අපි එහින් එක කතා කරගෙන යනවා. ඊළඟට අදින්නා දානා පටිවිරතෝ හෝති කියලා තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව පින්වතුනි එතනදි කියවෙනවා ජීවිතාන්තයේදී රහතන් වහන්සේ අන්තතුලේ ගැනීමෙන් වෙන්ව අන්තතුලේ ගැනීම අතර දින දෙයක්ම ගන්නේ දුන් දෙයින්ම බලාපොරොත්තු ඇතුව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුක්තව කටයුතු කරන්නේ. එහෙනම් ඔය අදින්නා දානා පටිවිරතෝ හෝති කියන ශික්ෂාපදේ ලේසියෙන් රකින්න බෑ ගිහි කෙනෙකුට. මොකද හේතුව දින දෙයක්ම ගන්නේ දුන් දෙයින්ම බලාපොරොත්තු ඇතුව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුක්තව කටයුතු කරන්නේ. එනම් වත්තේ තියෙන ගෙහෙල් මලක් කැපුවා, ගෙහෙල් මල කපාගෙන ගිහිල්ලා මේ මුදලාලිට දුන්නට පස්සේ මුදලාලි මොකද්ද කියන්නේ? මේකට ගාණක් කියන්නේ. ගාණක් කියන්න බෑ. ගෙහෙල් මල මුදලාලිට දීලා මුදලාලි දෙන්නේ මොකද්ද? අරන් එන්නේ. එහෙනම් ජීවත් වෙනවා කියන්නේ ලේසිවද නෙමෙයි මේ විදිහට. ඕල් දෙන්න දෙයක්ම ගන්නෙ දුන් දෙයෙන් බලාපොරොත්තු ඇතුව. එතකොට මේ කාලේ ඉන්න අසත් පුරුෂයන්ගේ හැටි එන්න මොකද වෙන්නේ? තුට්ටු දෙකට තමයි ඕල් ගන්නේ. හැබැයි මේ විදිහට බෝධිසත්වයන් වහන්සේ යම් කාලයක වෙලෙන් දෙකලා ඉඳදී වලන් හදල ඉවර වෙලා වලන් හදලා ගේ ඉස්සරහින් වලන් ටික තියලා තිනවා Tamanne කැමති මුදලක් දාලා අරන් අර යන්නේ. මෑත කාලෙකදී අපිට ආරංචි වෙනවා ඒක මුදලාලි කෙනෙකුත් එහෙම කරලා තිනවා කියලා. ආහාර මුදලාලි කෙනෙක් හරි මොනවා හරි එහෙම කෙනෙක් Tamanne කඩින් බඩු අරගෙන ඒ Tamanne කැමති මුදලක් දාලා යන්න කියලා. ඉතින් යා එහෙම අවස්ථාවල් තියෙනවා ඉතින්. ඔන්න ඔය දේවල් තමයි ඔන්න උතන්දී තමයි පින්තුනි ඔය කියන ශික්ෂාපදේ රැකේ. පූර්ණව රැකේ. පූර්ණව රකින්නවා කියන එකයි අර්ධ වශයෙන් හරි මේක රකින්න පුළුවන් කියන එකයි ගොඩාක් වටින දෙයක්. එහෙනම් නොදුන් දේ ගැනීමෙන් වෙන්නේ නොදුන් දේ ගැනීම අතහැර. ඔන්න ඔය දැනවත් අඩුම තරමේ සමාජයේ ඉන්නවා නම් පින්වතුනි සමාජයට හොඳයි. නමුත් එතනින් එහාට නිවන්මඟ සකස් කරගන්න යනවා නම් අන්න එතනදී පින්වතුනි මහා වීරයක් වැඩෙන කරුණක් ඕක. නොදුන් දේ ගැනීමෙන් වෙන්නේ නොදුන් දේ ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දෙහිම බලාපොරොත්තු ඇතුව පිරිසිදු වාත පරිහරණය යුතුව කටයුතු කරන්නේ. එහෙනම් දෙන දෙයක් විතරයි ගන්න පින්වතුනි දුන් දෙහිම බලාපොරොත්තු ඇතුවයි ජීවත් වෙන්නේ. එහෙනම් දුන් දෙහි බලාපොරොත්තු ඇතුවයි ඉන්න ඕනේ දෙන දෙයක් විතරයි ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ අද මේ බ්‍රහ්මචර්යය අපූර්ණේ කරන මහ උත්තමයේ තියෙනුනේ ඔන්න ඔය ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. මොනවා හරි දුන්නොත් ඒක වළඳනව නැත්තම් නෑ. ඒක නිසා ඒ දායක පිළිස හැමතිස්සෙම අවශ්‍යතාව බලලා ඒ කටයුතු කරන්න උත්සාහ කරනවා. දෙන දෙයක් අරගෙන දෙන දෙයින් ඉඳලා ඉන්නවා. මේක කරන්න බෑ කියලා ලේසි පහදු කෙනෙකුට මේක කරන්න පුළුවන් වීර්ය ඉන්ද්‍රිය අධික ලෙස තියෙන කෙනෙක්. කවුරු හරි දුන්නේ නැත්නම් මං රාමතේ හරි ඉන්නවා ඊළඟ දවසේ වෙනකන් දෙනකන් කියන. එහෙනම් මේ වීර නැති කෙනෙකුට මේක කරන්න බෑ. එහෙනම් වීර ඉන්ද්‍රිය අධික කෙනෙක්ට පින්වදිනේ ඔන්න ඔය කාර්යතාවය කරන්න පුළුවන්. ඉතින් ඔය කාර්යතාවය යනකොට පිරිසිදු ආත්ම පරිහරණයෙන් උත්තර කටයුතු කරනවා කියලා කියනකොට පින්වතුනි අනිත් ශික්ෂාපද සියල්ල රැකෙන ක්‍රමවේදයක් තියෙනවා. ඊළඟට තුන්වෙනි ශික්ෂාපදයේ කියනවා අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කියලා. එතකොට ජීවිතාන්තයේදී ග්‍රහතන් වහන්සේ අබ්‍රහ්මචාරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචාරියාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ බ්‍රාහ්මී වූ කාම ධර්මයන්ගෙන් වෙන්ව බ්‍රහ්මචාරී වූ වාසය කරන්නේ. එහෙනම් පින්වතුනි මේ බ්‍රහ්මචාරියාව පූර්ණ කරන්න නම් මේ බ්‍රහ්මචාරී වූ වාසය කරන ක්‍රමවේදයක් තියෙනවා අබ්‍රහ්මචාරියාවෙන් මිදින්. එතන නීච වූ ග්‍රාමී වූ කාම ධර්මයන්ගෙන් වෙන්ව. එහෙනම් මේ නීච වූ ග්‍රාමී වූ කාම ධර්මයන්ගෙන් වෙන් වෙන නම් පින්වතුනි එකාකාරව සිහිය මනාකොට පිටුගෙන ඉන්න. සිහිය මනාකොට පිහිටව ගත්තේ නැත්තම් සිහිය බුද්ධ භූමිය තුල පිටව ගත්තේ නැත්නම් පිටුතුනේ එක ආකාරෝ මේ කාම ධර්මයන්ට නතු වෙනවා ගිහින්. ඇහැට රූපයක් දැක්ක ගමන් ඒකට නතු වෙනවා, කන්න ශබ්දයක් ඇහිච්ච ගමන් ඒකට නතු වෙනවා ගිහින්. හැබැයි මේක ගිහියන්ට පණෝප එකක් නෙමෙයි පිටුතුනේ, ගිහියන්ට පණවල දෙන්නේ කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන. එතකොට ඒක ගිහියන්ට පණෝප එකක්. නමුත් මේ බ්‍රහ්මචර්යාව කියන එක පිටුතුනේ තථාගත සාසනයෙන් කරන්න ඕනේ දේ බ්‍රහ්මචර්යාව පූර්ණ කරගත්ත මහෞත්තමයාට කියනවා අරිහතුන් වහන්සේ කියන. එනගේ අරිහතුන් වහන්සේ නමක් බවට පත් වෙන මේ බ්‍රහ්මචර්යාව පූර්ණ කරන යන උත්මේ පිණිදී මනාකොට සිහිය පිටවගෙන කටයුතු කරන්න ඕනේ. බුද්ධ භූමිය තුල තමන්ගේ සිහිය පිටවගෙන ඉන්න ඕනේ. බුද්ධ භූමිය තුල සිහිය පිටවනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ පිටවගෙන ඉන්නවා. කායේ කායානුපස්සී ආදාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිඥා දෝමනස්සං ආදී වශයෙන් ඒ කියන්නේ සතර සතිපට්ඨානය තුළ තමන්ගේ සිහිය පිහිටවගෙන කටයුතු කරන ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් මේ සති ඉන්ද්‍රිය මනාකොට දියුණු කෙනෙකුට ඔය කියන ශික්ෂාපදේ රකින්න පුළුවන්. දැන් මෙතනින් පින් යුතුනේ තමන්ට පුළුවන් ශික්ෂාපද මොනවා තමන් රකින්න දිවි හිමියෙන් ආරක්ෂා කරන එක ශික්ෂාපදයක් තෝරගෙන ඒ ශික්ෂාපදේ රකින්න. මොකද පානාතිපාතා පටිවිරුතෝ හෝති කියන ශික්ෂාපදයක් පූර්ණ වශයෙන්ම ගත්තොත් පින් යුතුනේ එකාකාරව තමන්ට නිවන්ට යොමු වෙන මගක් එතන තියෙනවා. අදින්නා දානා කියන එක තුලත් එහෙමමයි, අබ්‍රහ්මචර්යාවේ පටිවිරතෝ හෝති කියන එක තුලත් එහෙමමයි. ඊළඟට තියෙන මුසාවාදා පටිවිරතෝ හෝති ජීවිතාන්තයේ තේ ග්‍රහතන් වහන්සේ මුසාවාදයෙන් වෙන්නේ මුසාවාදයේ අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරන සත්‍යවාදීව කටයුතු කරන්නේ. එහෙනම් සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරනවා සත්‍යවාදීවම කතා කරනවා. එනම් පින්වතුනි යමෙකුට සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන්න නම් මුසාවාදයෙන් වෙන් වෙන්න නම් පින්වතුනි මුසාවාදය කියන එකත් පොඩ්ඩක් තෝරගන්න ඕනේ. මුසාවාදය කියලා කිව්වම අද අපේ අය අනික වාදය කියන එක මුසාවාදයට දාගෙන තියෙනවා. අනික වාදය කියලා කියන්නේ පින්වතුනි තමන්ට රතු පාට කාදකක් තියෙන්නේ, තව කෙනෙකුට කියනවා මට නිල් පාට කාදකක් තියෙනවා කියලා. ඉතින් තමන්ට රතු පාට කාදකක් තියෙන්නේ, නිල් පාට කාදකක් තිබුණා කිව්වට පින්වතුනි අමු මහා නරක ආදී යන හේතුවක් එන්නේ නැහැ ඒක. නමුත් යම් කෙනෙකු පුද්ගලයෙක් කියනවා නම් පින්වතුනි මේ ලෝකයේ සාරයි කියන කෙලීම් මට මහ නරකාදී යන්න තරම් ඔබ තනියෙන් නෙමෙයි හැම කෙනත් එක්කම යන්න තමයි වෙන්නේ. හේතුව මොකද? තව කෙනෙකුට පිංගුදින මහ විශාල බලක් කපලා දෙනවා. අනිත්‍ය දුක් අනන්ත වෙච්ච ලෝකෙ පිංගුදින නිත්‍ය සුඛ අත් සුභ කියලා පැනවුවොත් එහෙම කවුරු හරි කෙනෙක්. ආන්නේවට තමයි පිංගුදින මහ මුසාවාද කියලා කියන්නේ. අසාරෝ ලෝකේ සාරයි කියලා කවුරු හරි කියනවනේ. පෙරත් බවක් නැත කියලා කියනවනම් මතුවත් බවක් නැත කියලා කියනවනේ. අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ පණවනවන පිඟුදිනී දානියා දානිය ආනිසංසල නැති දින්නන් නැති ඉත්තන් නැති උතන් නැති සුකර දුක්කටානම් කම්මානම් පලං විපාකු නැති ආන ලෝකෝ නැති පරන් ලෝකෝ නැති මාතා නැති පිතා නැති සත්තා උපපාතිකා නැති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නායේ මංච ලෝකම් පරංච ලෝකම් සයන් අවිද්‍යා සත්‍චිකත්වා පවේදෙන්ති කිය. දානිය කියනකේ විපාක නැත කියලා කවුරු හරි කිව්වොත් එහෙම ඔක්කොටම වල කැපෙනවා කියන්නේ. අන්න ඒක නිසා තමයි ඒව මුසාවාද ගණයට වැටිලා තියෙන්නේ. ඉතින් අර රතු පාට කාරකක් තියෙදි අනේ මට නිල් පාට කාරකක් නෙ තියෙන්නේ කියලා කිව්වට ඉතින් මුත් මේ අමු මහ නරක අධිගත වෙන්නේ නෙමෙයි. ඒවට කියනවා අනිකවාදී කියලා. තියෙන එකක් කතා කරන්නේ තව එකක් අනිකවාදී කියලා කියන්නේ ඒක. හැබැයි බිංගුතුනි මුසාවාදයක් කිව්වොත් එහෙම එකාකාරවම ඉතින් මේ අමු මහ නරක අධි ළඟින් තමයි වෙන්නේ. එහෙනම් ඔන්නඔතනදී අවබෝධ කරගන්න ඕනේ යම් කිසි පුද්ගලයෙක් මේ මුසාවාදයක් කියන්න හරි පෙළඹෙන්නේ බිංගුතුනි සත්‍යයෙන් සත්‍ය කලබල කතා කරන්න දන්නේ නැති නිසා. සත්‍ය දැකලා නැති නිසා. එහෙනම් සත්‍ය දැකලා නැහැ කියලා කියන්නේ බිංගුතුනි යථාභූත ඥාන දර්ශනය කියන එක ලැබිලා නැහැ. එහෙනම් යථාභූතෝ ලෝකේ දකින්න විදිහක් නැහැ මේ පුද්ගලයාට. දකින්නෙම බොරුවක්. ඒක නිසා මොකද වෙන්නේ? බොරුවක්ම දකින්නවා, බොරුවක්ම කතා කරනවා ඒක නිසා. එහෙනම් සමාධියෙන් තමයි පිටුතුනි යථාභූත ඥාන දර්ශනය කියන එක නැගිලේ. එහෙනම් යම් කෙනෙක් පුද්ගලෙක් සමාධිය දිනු කළා නම් අන්නේ කෙනාට යථාභූත ඥාන දර්ශනයෙන් ලෝකේ දකින්න පුළුවන්. අන්නේ දාට එයා පිටුතුනි සත්‍යයෙන් සත්‍ය ගලපලමයි කතා කරන්නේ. සමාධිය කියලා කිව්වේ මිත්‍යා සමාධිය නෙමේ, සම්මා සමාධිය කොට නැගිලෙන්නේ කොට සද්ධර්මයේ තුලේ. එහෙනම් සමාධි ඉන්ද්‍රිය දියුණු උත්මය කියනවා නම් පිටුදෙනි අන්නේ සමාධි ඉන්ද්‍රිය දියුණු උත්මයට පුළුවන් ඔය කියන ශික්ෂාපදේ මනාකොට රැකගන්න. ඊළඟට පිටුදෙනි පංච ශික්ෂාවෙන් ගන්න පුළුවන් අන්තිමයි අවසාන ශික්ෂාව පිටුදෙනි මේකනම් බොහෝම වැදගත් ශික්ෂාවක්. සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙන ශික්ෂාපදයක් තියෙනවා. මෙන්න මේක පිටුදෙනි බොහෝම රහින් අමාරු පරම ගම්භීර ශික්ෂාපදයක්. නමුත් ඉතින් මේකට අද මේ සක්විති රජුරෝ දීලා තියෙන අර්ථයක් වෙනවා. සක්විති රජුරෝ දීලා තියෙන අර්ථය තමයි පින්තුනේ අරක්කු බොන්න එපා, මත් වෙන ද්‍රව්‍ය බොන්න එපා කියන්නේ. මත්යෙන් මද්ද්‍රව්‍ය වලින් ඈත් වෙලා ඉන්න කියන එක තමයි ඒ සක්විති රජුරෝ දීපේ. තථාගතයන් වහන්සේ ඒ දේ අනුදැනව දාලා තියෙනවා. මොකද පින්තුනේ මේ ලෝකේ හොඳයි සම්මත දෙයක් තිබුණා නම් තථාගතයන් වහන්සේ ඒකත් අනුමත කරනවා. මොකද හේතුව ඒක නිවනට කාටවත් බාධා වෙන්නේ නැති නිසා. සතරවරම් රජදරු ඇවිදින්න ආඨානාටි සූත්‍රේ කටපාඩම් කරගන්න කියලා තථාගතයන් වහන්සේට දෙසන්න කියලා කිව්වහම උන්වහන්සේ ඒක අනුමත කරලා ඉවරලා උගන්නහත වික්කවේ ආඨානාටියන් රක්කම් පරියාපුනාද වික්කවේ ආඨානාටියන් රක්කම් අත්ත සංගිතාය වික්කවේ ආඨානාටියන් රක්කම් වික්කුණම් වික්කුණීනම් උපාදකානම් උපාදිකානම් ගුත්‍යා රක්කාය අවින්දාය පාදුයාරෝ චාති කියලා උන්වහන්සේ ඒක අනුදන් වදා. හැබැයි බිඳුනේ ආඨානාටි කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී උපදේශනාව නෙමෙයි. ඒක දේව වාසිතයක් දෙවරු ඇවිදලා කිව්ව මේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිවුවරක් පිළිසෙට මේ යක්ත දේව නාග ගන්ධබ්බ ඔය ඉන්න පිළිසෙකින් කරදර වෙන්න පුළුවන් මෙන්න මේ කරදරේ මලක් වන්න තමයි අපි මේක කරන්නේ කියේ. එතකොට එයා ඒ ආකාරව පිංගුතුනේ එමෙලි වෙසමුනි රජුරු විසින් ඒ දේශනාව කළා. වෙසමුනි රජුරු කියලා කියන්නේ පිංගුතුනේ යක්ත සේනාවට අධිපතිය. ගන්ධබ්බ සේනාවට අධිපති, කුම්භාණ්ඩ සේනාවට අධිපති, නාග සේනාවට අධිපති ඔය හතර දෙනා වෙදින්න දුතරාඩි බිරුළු විරුපාසන වෛශ්‍රවණ කියන ඔය හතර දෙනා වෙදින්න මහා තියාජ යක්ත සේනාවයි, මහා තියාජ ගන්ධබ්බ සේනාවයි, මහා තියාජ කුම්භාණ්ඩ සේනාවයි, මහා තියාජ නාග සේනාවයි ආදි වශයෙන් මේ මහත් වූ සේනාවල් පිරිවරාගෙන ඇවිදින්න කිව්වදී ඔන්න තථාගතයන් වහන්සේට මේ බව සැල කළා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ඒක අනුමත කළා. එහෙනම් මේ ලෝකයේ හොඳ යමක් සම්මත යමක් තියෙනවා නම් පිටුතුනි හොඳයි කියලා. ඒක හොඳයි නම් ඒක නිවරට බාධාවක් නැත්නම් තථාගතයන් වහන්සේ කන්නදර වදාලා තියෙනවා. එහෙනම් ඒකට ඒ සම්මතය දීලා තියෙනවා. ඒක නිසා තමයි අද ඊටපස්සේ උන්වහන්සේ ඒක ඔය ආඨානාටි කියලා සූත්‍රයේ තියෙන දේව වාසිතයක් බවට පත් කරලා තිබුණ නිසා උන්වහන්සේ නැවත ඒක සත්‍යයනා කරලා ඉවරලා බුද්ධ වාසිතයක් බවට පත් කරා. ඒ පත් කරලා තමයි හිමි විසුණු වහන්සේලා වික්ක වික්කුනි උපාසක උපාසිකා කියන සිවුවනක් පිළිතර මේක ඉගෙනගෙන මේක දරාගෙන ඉන්න කියලා ඒක බොහොම ආරක්ෂාව පිණිස හේතු වෙනවා කියලා. අන්නේ වගේ හිඟුතුනි සක්විති රජ කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ ඒ සක්විති රජුව මේ ලෝකේ පාලනය කරගෙන යන්න මේ ලෝකේ කරදරයන් නැතුව තියාගෙන යන්න ශික්ෂාපද පහක් පනවනවා. ඒ ශික්ෂාපද පහේ තමයි හිඟුතුනි ඔය කියනට සරල තේරුම් තියෙන්නේ. ඒක සමාජයෙන් සමාජයට පැවතගෙන ඉන්නවා. උදේ කවුරු හරි කිව්වොත් එම් බුදුහාමුදුරුව තමයි ඔය ශික්ෂාපද පහ පනින්නේ කියලා ඒක වැරදි. ඒ ශික්ෂාපද පහ පනවන්නේ සක්විති රජු. සක්විති රජු ඔය ශික්ෂාපද පහ පනවල ඉවර වෙලා මේ ලෝකේ සාර ලෙස අරගෙන යන්නේ මේ ලෝකේ කරදරයක් නැතුව මිනිසුන් ජීවත් වෙන්න වැඩ කියලා හදලා දෙනවා. එහෙනම් යම් කිසි මද්ද්‍රව්‍යකින් මොනවා හරි දෙයකින් මත් වෙලා හිටියනම් පින්විතනේ ඒකේ නාති විවිධාකාරයේ විකෘතියක් සිද්ධ වෙන්න පුළුවන් නිසා සක්විති රජුගේ එහෙම නියමයක් කළා. මෙන්න මේක රකගෙන ඉන්න කියලා. ඒක හොඳ නිසා තථාගතයන් වහන්සේ ඒක අනුමත කළා පංච දුෂ්චරිතයෙන් වෙන්වීම කියලා කියන්නේ ඔන්න ඕක. හැබැයි පින්විතනේ තථාගතයන් වහන්සේගේ නමගේ ශාසනයේ ඔය පංච දුෂ්චරිතයෙන් වෙන්වීම කියලා මේ අවසාන ශික්ෂාපදේ අරකු බොන්න නැතුව හිටියා කියලා ඉතින් ඔබ ඕනේ කෙනෙකුට රකින්න පුළුවන් එහෙමද? පුංචි දරුවෙක් එහෙම හිටියොත් එහෙම පුංචි දරුවෝ අවුරුදු 10ක් 15ක් විතර යනකම් අඳුම තරම. ඔය ශික්ෂාපදේ රකින්නවා. එහෙනම් ඔය ශික්ෂාපදේ රකින්නවා රකින්න කෙනා නිවන් දකින්න නම් පිටුදෙනි පුංචි ළමයි ඔක්කොම නිවන් දකින්න එපා. කාන්තාව වැඩි හරියක් නිවන් දකින්න එපා. මත්තෙන් මද්ද්‍රව්‍ය ගන්නේ නැහැ නේ. නමුත් පිටුදෙනි ඔය කියපු ඉන්ද්‍රිය පහේ බලවත්ම ඉන්ද්‍රියට කියනවා සද්ධා ඉන්ද්‍රිය කියලා. මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. එහෙනම් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු මහා උත්තමයන්ට තමයි තිඟුතුනි ඔය කියන පස්වෙනි ශික්ෂාපදේ මනාකොට රැක ගන්න පුළුවන්. ඒකේ කියවෙන්නේ තිඟුතුනි සුරාමේරේ මජ්ජ පමාද ඨාන කියන කඩා ගන්න ඕනේ කියන්නේ මොකද්ද කියලා. ඨාන කියලා කියන්නේ තිඟුතුනි යමක් මත පිහිටලා ඉන්නවා. එහෙනම් සුරාමේරේ මජ්ජ පමාද ඨාන කියලා කියන්නේ මොකද්ද? පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවට ගිහිල්ලා ඒ මත රැඳිලා ඉන්න ක්‍රමවේදයක් තියෙනවා අපි. ඇහැයි රූපයි නිසා ඇහැට රූප කියන මේ අරගෙන ඒකට මත් වෙලා ඉවරලා ඒ මත රැඳී සිටිනවා. කනට ශබ්ද එනකොට ඒවැය මත් වෙලා ඉවරලා ඒ මත රැඳී සිටිනවා. අන්න එතකොට වෙන්නේ පිංගුතුනි මෙච්චර වෙලා අර පමා කියන ස්වභාවයටපත් වෙනවා. පමා කියලා කිව්වෙ මොකද්ද? පහ අමා කරගන්නවා කියන්නේ. පමා. පහ අමා පමා වෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? ඔය ඇහැට රූපයක් නැතු වෙලා කාම විතර්ක පවත්වගෙන ඒ කාම විතර්ක අරහා පිංගුතුනි කාම සංසර්ගයේ දෙන්නේ ගනිද්දී ඇහැ පාවිච්චි කරගෙන ඔන්න ඔතනදී තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙනවා ඔය විදියට කාම සංසර්ගයේ දෙනට වඩා හොඳයි ඇහැ පාවිච්චි කරගෙන රත්ත්‍යෙත් යකඩ දෙකක් අරගෙන ඇද්ද කී අතුල්ල ගනින්න කියලා. ආදිත්ත පරියාය සූත්‍රයේ නැත්තම් දේශනා කළ තියෙනුණාදී ඔය ටික ඔහොම නොකර හිටියොත් අමු මහා නරකාදී ගත වෙලා ඒටත් වඩා මහා දරුණු දුකෙන් තෙලෙන්න පටන් ගන්නවා කියලා. හිතල බලන්න පිංගුතුනි එහෙනම් ওই මජ්ජ පමාද ඨාන වෙන හැටි. මත් වීම සිද්ධ වෙන හැටි. අරක්කු ටිකක් බීලා මත් වෙනවා කියන එක බොහොම සරල දෙයක්. නමුත් ඇහැයි රූපයයි නිසා ඇහැට රූප අරගෙන ඇහෙන් රූප බීලා හරි කාලා හරි ওই මොනවා හරි කරලා ඒකෙන් මත් වුණාට පස්සේ කෙලින්ම පිංගුතුනි පහ අමා වෙනවා. මොකද ඇහැයි රූපයයි දෙක එකට ගැටෙනකොට චක්කු විඥානීය පහළ වෙලා තියෙන නිසා එතනින් එහාට මේ කාර්තව්‍ය සිද්ධ වෙගෙන උපාදානස්කන්ධ පහ ගොඩනගන. ආභ්‍යන්තර ආයතන බාහිර ආයතන වශයෙන් දෙක එකතු වෙලා තියෙන උපාදානස්කන්ධයන් ගොඩනගන. ඒ උපාදානස්කන්ධයන් වශයෙන් එතකොට පහ ගොඩනගන. අර පහ අමා වෙනවා. මොකද ස්කන්ධ වශයෙන් තියෙනේ වාර ඇහැයි රූපයයි එකට එකතු වීම නිසා මොකද වෙන්නේ? ඡග්ගාල අලෝකයි. අන්න ඒකයි කියෙන්නේ පහ අමා කරගන්නවා කියන්නේ. පහ අමා කරගත්ත කියන්නේ පමා වුණා, පමා වෙච්ච එක මල වුණා නේ කියලා තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. එහෙනම් මල වුණා නේ. ඇයි මල වුණා නේ කියන්නේ? උපදිනවා, මැරෙනවා, උපදිනවා, මැරෙනවා, මැරෙන එක නැවතිලා නේ. එහෙනම් මල වුණා නියම තමයි. හැම මොහොතකම මෙරි මෙරි මෙරි මෙරි යනවා මිස අමරණීය කියන ස්වභාවයට පත් වෙන ස්වභාවයක් නැහැ. අන්න එහෙනම් පිටුදුනි ඔන්නතරනි වටහා ගන්න ඔය කියන කාරණාව. එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සම්පස්සයයි චක්කු සම්පස්සජා වේදනාවයි කියලා ඔන්න ඔය ටික යනකොට තින්නතුනි මොකද වෙන්නේ? තණ්හා වෙලා බව ඊට උපාදාන වෙලා බව හැදිලා ජාති සකස් වෙනවා. ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති කියලා මහා දුක් රසකට මූණ දෙන්න සිද්ධ වෙනවා. බලන්න මෙන්න මෙදී ඔය සුරාමීරේ මජ්ජපමාද කාණ කියන්නේ ඔන්න ඔය ටික. ඔය ටික හරියට වටහා ගත්ත නම් තින්නතුනි ඇහැට රූප කන්න දෙන්නේ නැතු, කනට ශබ්ද කන්න දෙන්නේ නැතු, ඒව ගැන බොහෝම කල්පනාවෙන් ඉඳගෙන හටියුදු කරනවා නම් හිමතුනි අර ඒ මත පිහිටා සිටීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කාම විතර්ක පහළ වෙලා කාම සංසර්ගයේ යෙදෙන්න උත්සාහ කරන්නේ නැහැ කවුරු. ඉතින් ඔන්නෝකෙන් වෙන් වෙලා ඉන්නවා කියන එක තමයි හිමතුනි තථාගත ශාසනයේ සුරාමීරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ. දැන් මට කියන්න ඕක රහින්න පුළුවන් ආදේක ඔබ දන්නේ. අරක ගහන්න තු ඉන්න නම් ඕනේ තරම් බැරිය. ඉතින් කොහොමත් විසුන් වහන්සේ ලැබුණේ නැන්නේ. මොකටද යමුජේක ඔබ රහින්? විසුණුහන්දලා කියන්නේ බොඩ කට්ටියක් ඈ. උන්වහන්සේලා එහෙම කරන්නේ නැහැ නෙමෙයි. එහෙනම් උන්වහන්සේලාට මේක සාමාන්‍ය දෙයක්. එහෙනම් මොකද තියෙන්නේ උන්වහන්සේලාට මේ ශික්ෂාපදයක් පනවලා තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය පංච ශික්ෂාව හරියට පූර්ණ කරගන්න පුළුවන් නම් උත්තමයකට තියෙන්නේ ඒ උත්තමයේ අරිහත්යෙන් මේක කෙලවර කරගන්න. මොකද ඉන්ද්‍රිය පහ මනාකොට වැඩෙන්න පටන් ගන්නවා තියෙන්නේ ඔය පහ මනාකොට රකින්න උත්සාහ කරන කෙනෙක්. ඒක නිසා ඔය පස්වෙනි ශික්ෂාපදයේ හැම කෙනෙක්ම උත්සාහ කරන දිවි හිමින් ආරක්ෂා කරගන්න. ඒක තමයි පිළිතුරේ නිවන. මොකද ප්‍රඥා ඉන්ද්‍රිය දිනු වේගෙන දිනු වේගෙන දිනු වේගෙන යනකොට පිළිතුරේ නිවන් මඟ දොල් වෙන වෙලා තමයි නිවන් මඟ සකස් වෙනවා. ඒකට උත්සාහ කරන්න පුළුවන් තරම්. එහෙනම් සද්ධා ඉන්ද්‍රිය දිනු කරගන්න පළවෙනි ශික්ෂාපදේ මනාකොට රකින්න. ඒනි මන පළවෙනි ශික්ෂාපදේ මනාකොට රකින්න ඇති පොඩ්ඩක් කතා කරමු. මොකද මේක හරිය වැදගත් දැන්. මොකද හේතුව මේ මඟ වඩන්න යන මහා උත්තමී මෙතනින් එහාට පිළිතුරේ මේ කරුණු කාරණා දිවි හිමින් රකින්න. ශික්ෂාපද විනය නීති වශයෙන් 227 පනවල තිබ්බට තියෙන මෙන්න මේ ශික්ෂාපද පහ හරියාකාරව තමන් රකින්න පුළුවන් නම් අර 227ම රකින්න. නිවන් මාර්ග සරසෙ මේක දිවි හිමින් රකින්න. එහෙනම් දැන් පානාති පාතා පටිවිරතෝ හෝති කියන ශික්ෂාපදයේ අදපටම දිවි හිමින් රකින්නවා කියලා සීල දෙක අදිස්ත්‍යන කරගන්න. එතකොට පැවිදි වෙච්ච මහා උත්තමයා ඉන්නවා නම් ඒ පැවිදි වෙච්ච මහා උත්තමයා අදිස්ථාන කරන්නේ ඒක මහා ගැඹුරෙම මම මේක කරනවා කියන. ඒ වගේම තමයි පිටුතුනි ගිහි වෙ ඉන්න පිරිසක් කියනවා. මොකද ඔබ සම්පූර්ණයෙන්ම ගිහි නෙමෙයි. මම ඔබට ගිහි කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න කැමති නැහැ. මම ඔබට ආමන්ත්‍රණය කරන්න කැමති නාමය තමයි උපාසක උපාසිකා කියනවා. මොකද ගිහි කියලා කියන්නේ පිටුතුනි ගැරහිය යුතු කියන්නේ. ගිහියා කියලා කියන්නේ ගැරහිය යුත්තා කියන්නේ. පැවිද්දා කියලා කියන්නේ පිටුතුනි පැහැදිලි විදිහකට ආපු දැනත්තා කියන්නේ. හැම මේ විදි ඔක්කොම පහ කරලා පැහැදිලි විදිහකට ආව නැත්නම් පහ විදි පැවිදි වෙනවා. විදි ඔක්කොම පහ කරලා ඒ විදිහට හිටියා, මේ විදිහට හිටියා, මේ විදිහට හිටියා, මේ විදිහට හිටියා, ඒක විදිහක්වත් හරියන්නේ නැහැ. එකම එක විදිහයි තියන්නේ. ඒක තමයි තථාගත විදිය කියලා. අන්නේ තථාගත විදියට පත් වුණා සියලු විදි පහ කරලා. මෙතන ඉන්න වික්ෂුන් වහන්සේලා සියලු දෙනාම තියෙන්නේ එකම එක විදිහක් තියෙනවා. අන්න ඒකයි ඒකට පැවිදි කියලා කියන්නේ. එකම එක විදිහක්. වික්ෂුන් වහන්සේලා පස් නමක් පස් විදියක් වෙන හේතුවක් නැහැ. එහෙම එහෙම පස් විදියක් නම් තියෙන්නේ ඒ පස් දෙනාගෙන් හතර දෙනෙකුට එකාකාරව මම කියලා සද්ධර්මය අවබෝධ වෙලා නැහැ. පස් දෙනාටම හෝ හතර දෙනෙකුට අවබෝධ වෙලා නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. සද්ධර්මය අවබෝධ වුණා නම් තියෙන්නේ නිවන් මඟ පසක් කරන්න නම් යන්නේ ආයේ එක එක ධාතිය විදි තියෙන විදියක් නැහැ. ඔක්කොම විදි පහ කරලා එකම එක විදියකට නතුණා. ඒ තමයි තථාගතයන් වහන්සේගේ විදිය මහාන ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එකම එක අණයි තියෙන්නේ. ඒක තමයි තථාගතයන් වහන්සේගේ අණ. මහාන කියලා කියන්නේ ඒක. මහා අනුක්‍රියාත්මක කරන්න ආපු උත්තරය. එහෙමනම් දැන් පින්වතුනි එතකොට දැන් ඔබ උපාසක උපාසිකා මට්ටමින් ආමන්ත්‍රණය කරන තමයි මගේ කැමැත්ත තියෙන්නේ. මොකද ගිහි කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන එක ඔබට කරන අපහසයක්. මොකද ගිහි ඕනේ තරම් ඉන්නවා. කලිප පෙරණේ වුණු ගිහි. හරක් මරණේ වුණු ගිහි. වුණාරු කියාගෙන අනේ මිනිසුන් අනන් තේට්ටම් කරන්නේ වුණු ගිහි. එහෙනම් ඒකුන්ගේ නාමයෙන් ඔබ ආමන්ත්‍රණය කිරීම සුදුසු නැහැ. ඒක නිසා පින්වතුනි ගිහි කියන එක පොඩ්ඩක් පැත්තකට දාලා අපි උපාසක උපාසිකා කියන වැඩ පිළිවෙලෙන් යන්න. එතකොට එහෙනම් දැන් මේ උපාසක උපාසිකාවක් වශයෙන් පිළිගන්නේ ඔබටත් කරන්න පුළුවන් හරියක් මේක තියෙන. කරන්න පුළුවන් ප්‍රමාණයෙන් ඒක රකින්න. දැන් පළවෙනි ශික්ෂා පදේ නම් ඒ කාන්තේ මොකට රකින්න පුළුවන්. ඒ කියන ගැඹුරෙන්ම ඔබට රකින්න පුළුවන්. ඒක ඔබ රැක්කොත් ඊගොතනි ඔබ තරම් ප්‍රියජනක කෙනෙක් මේ ලෝකේ නැති වෙයි. මිනිසුන් ඔබට ප්‍රිය කරයි, දෙවියෝ ඔබට ප්‍රිය කරයි, අමනුෂ්‍යයෝ ඔබට ප්‍රිය කරයි. ඔය හැම කෙනෙක්ම ඔබට ප්‍රිය කරන්න පටන් ගන්න ඉතින් උදේ ඔන්න ඔය ආකාරයෙන්ම ශික්ෂා පදේ රකින්න පුළුවන්. ඇඟින් කැලියන්නේ නැහැ. ජීවිතාන්තයේදී රහතන් වහන්සේ පරපර නැසීමෙන් වෙන්නේ. පරපර නැසීමක් මම කොහොමඩවත් කරන්නේ නැහැ. පරපර නැසීම අතහැරලා දාන්න. ආයි රමණේ කරන්නේ නැහැ පරපර නැසීම. මෙච්චර කල් පරපර නැසීම රමණේ කර කර හිටියා. මේ මහා සාරය කියලා හිතාගත්ත ලෝකේ මේ මහා සාරෙන් කොටස් කෑලි කඩා ගන්න ඕනේ කියලා හිතාගෙන කරපු කටයුත්තක් තිබුණා. නිත්‍යයි සුඛයි අත්තයි සුබයි කියලා හිතාගත්ත වැඩ පිළිවෙල කටයුතු කරන්න ගිහිල්ලා තියෙන මහා අභාග්‍ය සම්පන්න ජීවිතයක් ගත කළා. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනාවක් අහලා මේ ලෝකෙ කිසිවක් මගේ වශයෙන් තියාගන්න බෑ කියන මට්ටම තමයි අවබෝධ වෙනකොට අනිත්‍ය දේවල් පටිච්ච වෙන්න ගියොත් ඒහා සමාන සම උපාදයක් හට ගන්නවා කියලා පටිච්ච සමුප්පන්න දහම් න්‍යායත් මනාකොට අවබෝධ කරගත්තාම මෙතනින් හිතෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ අනිත්‍ය ලෝකෙ අනිත්‍ය විදිහට තියෙන මගේ පාඩුවයි මම මේ වගේ වැඩේ කරගෙන යනවා කියන. අන්න එතනට වැටලා තමයි පින්වතුනි ඉන්නේ. අන්න එතනට වැන්නට පස්සේ එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකෙ මේ සත්වයේ ප්‍රාණයක් ඝාතනය කළ මම මොනව ගන්නද? මට මොන හරයක් ලබන්න? මගේ කයත් පෙළෙනවා, උගේ කයත් පෙළෙනවා. එහෙනම් මගේ කයේ පෙළීම කොහොමද? උගේ කයෙන් මං උගේ මස්තික කාලය උගේ ජීවිතේ නැති කරලා. ඒ පුංචි සතාට අම්මව නැති කරලා, තාත්තව නැති කරලා, එහෙම නැත්නම් ඒ සත්ව දෙමාපියන් දරුවව නැති කරලා මං මේ ලෝකෙ විදිහ මොන සැපිය ගන්න? අනිත්‍ය නම් භින්වතුනි දුක, යද නිත්‍යං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන ධර්මතාවය Tamanට වැටහිලා තියෙනවා. ආයෙත් සත්ව ඝාතනයක් කරලා මොකෙක්ගේ මොනව ගන්නද? ඔන්නේ සංකල්පෙ ඉන්නකොට තින්නතුනි ඒක නාට පහතේම පුළුවන් වෙනවා. මෙච්චර කල අර ප්‍රාණඝාතයේ සත්ව හිංසාව කියන එක රමණීය කර කර හිටියනම් අන්නේ රමණීය කරන ස්වභාවයෙන් මිදෙලයක්. ඒකයි ජීවිතාන්තයේ ග්‍රහතන් වහන්සේ පරපර නැසීමෙන් වෙන්ව. පරපර නැසීම තමයි. එහෙනම් පරපර නැසීම කියන එක තින්නතුනි එකාකාරව තමන්ගේ සිද්ධ වෙන්නේ නැති වෙන කටයුතු කරගන්න. මදුරු ඔහොම නෙමෙයි ඔය පෙරලගෙන කෑවත් මම උන්ව මරන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්න. මදුරුව කියන කෙනා බිහි වෙලා එනවා පිංගුතුනි, ඒක අපිට නවත්තන්න බෑ. ධර්මතාවයෙන් හැදෙන දේවල් නැත්තම් මදුරුව නැතුව පිංගුතුනි ඔය දල ටික හම්බුනා නම් එහෙම ඇත්තුන්ට පියාඹලා ඉඳිලා ආඉන්න. එහෙනම් පොඩි කෑල්ලක් යන්තම් උරද්ද ඔබෝ නිකන් කඩදාසි කෑල්ලක් වෙලා යයි සරස්කා. නමුත් ඇත්තුන්ට නෙමෙයි ඔය දල හම්බෙලා තියෙන පිංගුතුනි, මදුරුවන්ට ඒක නිසා බොහොම සන්තෝෂ වෙයි. හැබැයි ඇත්තුන්ට ඔය දල හම්බෙන කාලයක් ආවොත් එහෙම මහා විනාශයක් සිද්ධ වෙයි. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් පිංගුතුනි ධර්මතාවයෙන් ওই දේවල් හැදෙන්නේ මොකද හේතුව? පිංගුතුනි අපි හැමදෙස්සම ක්‍රියා කරන්නේ මොකද්ද? තව කෙනෙක් බඳු කියලා හිතාගෙන ඉන්න, තව කෙනෙක් ආසාවෙන් අල්ලගෙන ඉන්න දේවල් පිංගුතුනි අපි හැමදෙස්සෙම උත්සාහ කරනවා ඒක උර උරා ගන්න. ඔන්නෝම ක්‍රමවේදයක් අපේ තුල තියෙනවා. මේ කාලේ හැම කෙනාම ආසාවෙන් අල්ලගෙන ඉන්න දෙයට කියනවා පිංගුතුනි සල්ලි කියලා. එහෙනම් සල්ලි ටිකක් තියෙන වෙලාවට පිංගුතුනි අනික් කෙනාගේ සාක්ෂියේ තියෙන සල්ලි ටික කොහොමද මගේ සාක්ෂියට දාගන්නේ කියලා හැම මොහොතකම කල්පනා කරගෙන ඉන්නේ. ඒකට තමයි ව්‍යාපාර හේවත් බිස්නස් කියලා කියන්නේ. අනික් කෙනාගේ සාක්ෂියේ තියෙන සල්ලි ටිකක් මම කොහොමද මගේ සාක්ෂියට දාගන්නේ? ඒකට මම මොකක් හරි සේවාවක් කළා, ඒ මන් නැත්තම් මොකක් හරි භාණ්ඩයක් ඉදිරියේ මොනවා හරි කාර්යයක් කරලා ඉවරලා ඒක මගේ සාක්ෂියට දාගන්නේ කොහොමද කියලා හිතාගෙන ඉන්නවා. ඒක සාධාරණයෙන් කරන කෙනෙක් ඉන්නවනම් පිටුතුනේ ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් බොහෝ දෙනා බලාගෙන ඉන්න මොකද්ද පොඩ පොඩ හරි ගමන් නැහැ. Tamanta padiyak hamb wenawa rupiya 50000 gedara e unata yam gedara kenikuta file ekak hari mokak hari ekak denna mokada karanne? Padiya patthaka dala iwerla kiyena me meke denna ara mahatyada kiyak hari denna one thing oy poddak ehem me mona hari karoth meka man ikmana ada dawase karala denna. Anna mokada karanne pingutune anith kena madu kiyala hita gena denne anith kena aasawen watina kamak kiyagena allagena inna de pingutune tika tika ponaha ponaha ganna weda piliwela thiyenne. Sampurne medala udurala ganne ne e maduru sankara nemi. ඇදලා උදුරලා ගන්න නැහැ පිංගුතුනි, පොඩ පොඩ කොනහ කොනහ ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඔන්න ඔය වැඩ පිළිවෙලද පිංගුතුනි මදු උරුවා හැමත් මදුරු ආකින සංකාරය වල මදුරු පිරිස හැදෙනවා. ඔය මදුරු පිරිස හැදෙනකොට පිංගුතුනි මේ සමාජේ තියෙනවා තව කාර්තව්‍යයක්, ඔය ඩෙංගු කියලා ඩිගා නටනවා කියලා ක්‍රමවේදයක් තියෙනවා. ඩිගා නටනට ඉන්නවා කියලා, ඒ කියන්නේ කිසිම දොරතෝංචියක් නැතුව කිසිම දෙයක් අවබෝධයක් නැතුව මේ රටවල් සාන කරන වැඩ පිළිවෙල. ඔය ඩිගා නටනට ඉන්නකොට පිංගුතුනි ඩෙංගු සංකාරය උදා වෙලා ඉවරලා අර ඩෙංගු කියන විස බීජය ගිහිල්ලා අර මදුරු වගේ පිහිටන. එහෙනම් දැන් ඔය ඩෙංගු කියන සංකාරය හැදිලා තියෙන්නේ මිනිස්යාගේ මිසක් මදුරුවන්ගේ නෙමෙයි. මදුරුව කියන්නේ රෝග වාහකයක් පිටුදින ඒක නිසා මරන්න ඕනේ මදුරුවෝ නෙමෙයි, ඔක්කොම මිනිසු ටිකයි මරලා දානෝනේ හරිනම්. එහෙම නෙමෙයි ඩෙංගු හැදුවේ මදුරුවන් මිනිසු. තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව පිටුදින උඩින් වැටිච්ච එකක්වත් නැහැ නේද? තියෙනවද? උණින් වැටිච්ච තියෙනවා දෙකක්. දෙයයන් වහන්සේ මව පොතින දෙකක්වත් මේ ලෝකේ. එහෙනම් මේ ඔක්කොම අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා ලෝකෙට ඇදලා දාපු වෙලෙම තියෙන්නේ. එහෙනම් ඩෙන්ගු කියන එකත් ලෝකෙට ඇදලා දැම්මේ කවුද? මදුරුවෝ. බල්ලෝ. අලිද? හරද්ද? නෑ, ඔය එකෙක්වත් නෙමෙයි ඩෙන්ගු ඇදලා දැම්මේ මිනිස්සයම තමයි ඇදලා දැම්මේ ලෝකෙට. එහෙනම් ඩෙන්ගු කියන එක ඇදලා දැම්මේ මිනිස්සයම නම් පිංගුදෙන රහින්දක මදුරුවා මරලා හරිද? තමම මරා ගන්නවා මිස. එහෙම නැත්නම් පිංගුදෙන ඔය ඩෙගානත් සංඛාර වලින් මේක වෙන්නේ. නැත්නම් නම් ඔය මදුරුවා සංගතේ ඕගනවත් ගන්න බෑ. මදුරු ටික වර්ධනය කරයි. ඩෙන්ගු මර්ධනය කරන්න බෑනේ කාටවත්. මර්ධනය කරන්නේ මදුරුව ටික. මදුරුව හැදෙන තැන් ටික නවත්තන. එන එන මදුරුවාට අර බැටන් පොල්ල අර තියෙන අර මේ තියෙන දැන් අර අලුතෙන් හදලා බැට් එකක්. බැට්මින්ටන් රැකට් එක වගේ මේ රැකට් එකක් හදලා තියෙන. ඒ රැකට් එකෙන් ගහපු ගම මොකද වෙන්නේ? අර කට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ඇවිල්ලා චරචර ගාලා ඒකම මෙතනම මැරලා යනවා. ඉතින් මහා සාරයට තියෙන මේ අසත්පුරුෂ මිනිස්සු මට තේරෙන්නේ නැහැ තියෙන්නේ මේ මිනිස්සු කියනවා අපි මේ ධර්මයේ ලෝකෙට දෙනවායි මේ ධර්මයේ පිළිපදිනවායි කියන අමූලික බොරුනේ කියන්නේ. මොකද කරන්නේ මිනිස්සු අර තාත්තයි පුතයි දෙන්නත් එක එකදලා තාත්තේ මන් දුන්නා කෙකුට කියලා උඩ පැනලා ගහනවා එක. මොකද්ද මේ කරන්නේ? මේ තනිකර සත්ත්ව ඝාතනය. මදුරුවන්ගේ නම් මේ ලෝකෙ තියෙන මේ මිනිස්සු ටික ඔක්කොම හිරේ දානවා නේද අල්ලලා. මදුරුවන්ගේ නම් ඔය ලෝකෙ ලෝකේ මදුරුවන්ගේ ලෝකේ අයිතිය මදුරුව ගත්තා නම් එහෙම කවදා හරි දවසක පිළිදෙන ඔය ඔක්කොම ටික අල්ලලා හිරේ දාන. ලෝකේ අයිතිය මිනිස්සේ අරගෙන තියෙන නිසා මොකද කරන්නේ? ආ මන්නේ. මදුරුව මෙරුවට කමන්නේ. මිනිස්සු මරන්න එපා. අලි ඒ කමන්නේ මෙරුවට කමන්නේ. මාළු ඕනි තරම් මරපන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිස්සු මරුවොත් මොනවද අල්ලලා හිරේ දාන. මේ සාධාරණේ කොතනද තියෙන්නේ කියලා ඉතින් ඒක ඉතින් සාධාරණේ සබඳතාව වින්දා ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. නමුත් කොහොම හරි දෙවිදින් මේ නිගානන්ත සංකාර වඩවඩා ඉදලි ඉවරලා ඉතින් ඩෙන්ගු කියන විද වීදී අද මදුරුවට ඇවිල්ලා තියෙනවා. ඔබ මොනවා හරි ක්‍රමවේදකින් අපි හිතමු රැකට් ටිකක් අරගෙන ඉවරලා අසත්පුරුෂයලා කොක්කෝ එකතු වෙලා ඉන්න රැකට් වලින් ගහලා උපදින උපදින හැම මදුරුවක් මැරුවයි කිය. මදුරුවා මැරි මදුරුව තින්දුදින් ඩෙන්ගු කියන විද වීදී නැති වෙලා යන්නේ නැහැ. දැන් කොහොමද තින්දුදින් ඩෙන්ගු කියන විද වීදී යවනගේ මිනිස්සු තුලින් නිගානන්ත ක්‍රමවේදී ඔහොමම තියාගෙන තින්දුදින් මදුරුව ටික සංහාර කළා කියලා හිතමු. ඔබ සංහාර කළ ඉවරලා බැරි වෙලා හරි ඩෙංගු කියන විස බීජය මිනිස්සයා කතා කරනකොට කටින් පිට වෙලා යන වාතයෙන් හැදුනොත් එහෙම මොකද වෙන්නේ? ඉබෝලා වගේ. දැන් කවද මරන්න ඉතුරු වෙන්නේ? ඒක නිසා පින්තුනි මේ හරියට දැනගමු අපි ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ කියලා. ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ කියලා දැනගත්තා නම් ඕක හරි. ප්‍රශ්නේ එන්නේ පින්තුනි සංඛාර නිසා. ඉතින් ඒ සංඛාර දුරු කරගන්න උත්සාහ කරා. දහබළු වැඩකෙන් සංඛාර දුරු කරගත්තා නම් පින්තුනි ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. අනිත් එකගේ සාක්ෂි තියෙන සල්ලි ඔගේ සාක්ෂි තියෙන්නේ. තමාරයි මගෙන් ඇවිල්ලා අහනවා පාරේ යනකොට රුපියල් 10ක් නැත්නම් රුපියල් 500ක් වැල්ල තිබුණොත් එහෙනම් මම මොකද කරන්නේ කියලා. මොනව කරන්නද මේ ගෙදර ඔබගෙන? ආයෝක අහන්න දෙයක් තියෙනවා. ඔබගෙන. ඔබ කවදාකවත් ආන්නේ නැහැනේ පාරේ යනකොට බෙට්ටක් වැල්ල තිබ්බොත් මේ බෙට්ට මේ මම මොකද බෙට්ටට කරන්නේ කියලා අහනවද කවුද? ඒක අහන්නේ නැහැ. අහන්නේ රුපියල් 500 ගැන. ඉතින් එනවා මේ කක්ක පිට තමන්ගේ නෙමෙයි නම් මොකද කරන්නේ? තමන්ගේ නම් මොකද කරන්නේ? හිමීට පස්සලිකෙන් හරි වහනවා. කවුරු හරි දහී කියලා හිමීට පස්සේ වහන මේ මගේ එකනේ කියලා අවුරුන් දැක්කොත් එහෙම ලැජ්ජාවක් නැහැ කිය. එහෙම නැත්තම් මොකද කරන්නේ? තමන්ගේ පාඩුවේ යනවනේ. ඉතින් තමන්ගේ නෙමෙයි හින්දානේ තමන්ගේ පාඩුවේ යන්නේ. එන රුපියල් 500ක් දැක්කා කියලා තමන්ගේ පාඩුවේ තමයි ගමන යන්නේ. තමන්ගේ නෙමෙයිනේ. වෙලා තියෙන්නේ මේකයි තියෙන්නේ ලෝක සත්වයා මුලාවට පත් කරලා ඉවරන හැම තැනම තෙලීමනින් තෙලීම නිසානේ ආස්වාදයේ දකින්නේ. අපි මේ දවස් දෙකේම කතා කරමු මාතෘකාවනේ. මේ මාතෘකාවට තමයි ඉස්සරහට එමු. තනි කරම පිංතුනි වෙන්නේ මොකද්ද? සල්ලි නිසා පෙලි පෙලි ඉන්නවා. සල්ලි තරම් වටින දෙයක් තවත් නැහැ මේ ලෝකේ. කවුරු හරි කියවන ලක්ෂ 5ක් දෙන්නම් කියලා පිංතුනි මේ ආරාම විහාර ඔක්කොම කුඩු කරලා දාලා යවිදින්. කවුරු හරි කියවන ගේම ලක්ෂ 2ක් විතර දීලා අහවල් මික්සුන් වහන්සේට වහ ටිකක් දියන් කියලා එක ආයි උන්වහන්සේ රහතන් වහන්සේට මේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඊට වඩා එහාගේ වටිනකම සල්ලි වලට ඇවිල්ලා තියෙනවා. එහෙනම් පිංතුනි මහා වටිනකම අසත්පුරුෂ රැළක් විසින් මොකද කරලා තියෙන්නේ? මහා වටිනකම දීලා තියෙනවා මේ සල්ලි වලට. සල්ලි වල ලොකු වටිනකම කාපු ගමන් මේ පුද්ගලයා සල්ලි දැකපු ගමන් පිංගුතුනි පෙලෙන්න පටන් ගන්නවා. අනේ මේක බිම තියෙනෝනේ මට ගේ මාගාව නැහැනේ කිය. අරක බිම තියෙනවා මාගාව නැහැ. අන්න එතකොට මෙතන ඔන්න ඔය පෙලීම පටන් අරගෙන ඉන්නලා අරක ගන්නකම් වටපිට බලනවා පෙලි පෙලි බලන්නේ. කවුරු හරි ආවොත් එහෙම හත් දෙනෙක් එමින් ගිහින් ඔක පාගෙන ඉවරලා පය උඩ බල බල ඉන්න. හේතුව මොකක්ද? දැන් මේ පෙලෙනවා පිංගුතුනි මේක තමන්ගේ දතු කරගන්න. ඇයි මේ වටිනකම නිසා? ඕක මම ඒක ඇකියුවේ. ඔබට වටිනකමක් නැති එකම එකක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි අසුචි පිට. අසූචි බිනා පාරේ තියෙනවා දැකලා පිංගුතුනි කවදාකවත් කවුරු හරි එනවා දැකලා ඕක පාගෙන ඉන්නවද? කවුරු කවුරුත් එන්නේ නැහැ. හරි එනකම් බල තියෙනකම් බලන් ඉන්නවද? ඔය එකක් නැහැ. නමුත් අරකට වටන සමන් දීලා තියෙන නිසා හැමදේසෙම මොකද කරන්නේ? රත්තරම් මාලයක් තිබුණත් ඔහොමයි. පෑනක් පෑන්දලා තිබ්බත් පිංගුතුනි ඒක ගොඩාක් වටින එකක් නะ. ඔය පාගම පෙන්වා ආදී වශයෙන් ඔය තියෙන අමුල් ජාතියේ පෑන් තියෙනවනේ ලෝකේ මහ ලොකු වටනකම දීලා සම්මතින් හදාගත්තා. අපිද ඔහොම පෑනක් පාරේ වැහලා තියෙනවා. ඉතින් පෑනත් එහෙම තමයි. හිමීට ගියා පෑන ගාවට කවුරු ඉන්නවද බැලුවා කාරණ කට්ටිය අපේනවා කවුරු ටක් ගාලා කමුලෙන් පාර ගන්නවා. ඇයි මේ? පෙලෙන් අරගෙන තියෙන්නේ. හේතුව මොකද? අනේ මා ගාව නැන්නේ මේක මෙතන තියෙනවා. මේ ලොකු වටිනකමක් තියෙන වස්තුව තමන් ගාව නැහැ කියලා දැනෙනකොට දිනෙදි මොකද කරන්නේ? පුළුවන් තරම් උත්සාහ කරනවා ඒක තමන්ගේ කරගන්න. ඒක කොහොම හරි අල්ලගන්න. මොකද ඒක අල්ලගන්න එක මිනිහෙනේ මහා පෙලීමකින් පෙලෙන්න පටන් ගන්නවා. ඒ පෙලීමේ නිදාස් වෙන තමයි මිනිස් සංකාර වැඩ. ඒ මේ බල්ල වටේ බල්ල හිමීට ඒක අරගෙන සාක්ෂි දා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර පෙලීමේ නිදාස් වෙනවා. අන්න පෙලීමේ නිදාස් වෙනවා ගියා. ඉතින් හරි සතුටුසන්තෝසයි හිතුව පෙලීමේ නිදාස් උනේ පෑන හම් වෙච්ච නිසා කියලා ඉතින් පෑන සාක්ෂි දාගෙන ගෙදර යනවා. එහෙනම් පිටුතුනි හොඳ ආකාරව දැනගන්න මේ මේ අවශ්‍ය දේවල් නෙමෙයිනේ. මගේ දේ නෙමෙයි නම් පිටුතුනි මට මට මට තියෙන එකක් නෙමෙයි නම් තව මොකටද මම ඕක ගන්නෙ? ඒකට හිමිකාරයෙක් ඒ කවදාද දවසක මේ හිමිකාරය ඕක ගනි. නිකම හිතනවා මේක හොරකමට අහු වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගෙන් මේ ඇහුවට පස්සේ මේ වික්ෂුන් වහන්සේලා විදිහට ස්වාමීන් කවුරු හරි මේ පාරේ මොන හරි දාලාගෙන සිවුරක් හරි පාරේ වැල්ලා තිබුණොත් උන්වහන්සේලා ඒක සිවුරු ගැන. සිවුරක් පාත්‍රයක් කොහෙද වැල්ලා තිබුණොත් එහෙම. අපි ඒක ගත්තොත් එහෙම අපිට මේ මේ මේ මේ කියන විනය නීති අපි අදින් කැඩෙනවා. මොකද පිංගුතුනි හොරකම කියලා කියන්නේ මහා දරුණු දෙයක්. හොරකම කියලා කියන්නේ පිංගුතුනි උපසම්පදාවේ වික්ෂුන් වහන්සේ නමක් පරාජික වෙන තරම් මහා දරුණු පාප කර්මයක්. ඒ වගේ මේ සමාජයේ හරියට රමණය කරගෙන ඉන්න දෙයක් තමයි හොරකම කියලා කියන්නේ. හොරකම කියන එකේ අඩු වැඩි වශයෙන් හැම එකම කරන එක. ඉතින් මේවා මිදෙල කියන නැත්නම් එහෙම ලේසි වෙන්නේ නැහැ. මම ඒකටත් එන්න. ඒකට එන්න කලින් පිංගුතුනි එහෙනම් මේ ඒක ඇහුවට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා පාන්සුකූලිකේ දෙයක් නම් ගතට කමක් නැහැ කියලා. ඉතින් පාන්සුකූලිකේ දෙයක් කියලා කියන්නේ අයිතිකාරයෙක් නැත්තම් හොඳටම හොයලා බැලුවා කොහෙවත් නැහැ අයිතිකාරයෙක්. එහෙම නම් එහෙම ගත්තට කමක් නැහැ කියලා. හැබැයි පිංගුතුනි මෙහෙමයි. තථාගතයන් වහන්සේ එහෙම දේශනා කළා. මම ඔබට කියන්නේ ඔබට හිමිකමක් නැත්තම් එතන. ඉතින් ඕක ගැන මොනවද තව හොරි වෙන්නේ? තථාගතයන් වහන්සේ කිව්වේ නැහැ ඔබ කරම්පලයක් කියලා. තථාගතයන් වහන්සේ කිව්වේ ඒක ගත්තට අර ශික්ෂාපදේ විඳින්නේ නැහැ කියලා. නැත්නම් බිම් වැටෙන එක අහුල අහුල යන වැඩ පිළිවෙල සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඔයාලා වැරදියට අරගත්තේ කාට ගන්න එපා. තමන්ගේ නෙමෙයි නම් පිඟුතුනේ ඕක ඔහෙ තියෙන ඇර තමන්ගේ පාඩුවේ තමන් ගමන යන්න. වැඩේ ඉවරයි. ආයෙ කියන්නේ නිකම හිතන බාන ඔබගේ ෆෝන් එක වැටෙනවා. ඔබගේ ෆෝන් එක වැටලා ඔබ ගොඩාක් දුර ගියාට පස්සේ මේ එකපාරට අහකුවත ගාලා බලද්දී අනේ ෆෝන් එක නැහැ. දැන් මොකද කරන්නේ? දුවගෙන දුවගෙන එනවා ෆෝන් එක ගන්න කියලා. ඒ එනකොට කවුරු ළඟට ආවා? මේ කවුරුත් නැහැනේ. පොඩ්ඩක් බැලුවා විනාඩි 5ක් බැලුවා විනාඩි 10ක් බැලුවා. දැන් ඔබ එතනට එන්න විනාඩි 20ක් යනවා. දැන් මේක නා විනාඩි 10ක් බලන් හිටියා කවුරු හරි එනවද කියලා. අනේ කවුරුත් නැහැ. මොකද කරන්නේ? හිමිල සාක්ෂි දාගෙන යා වෙන පාරක යන්න කියලා. දැන් ඔබ ඇවිල්ලා මෙතන ගිනි කනවා නේද? ඔබ එතනට ඇවිදලා ගිනි කනවා නේද? පිටින් අනේ මගේ ෆෝන් එක නැති වුණා. මේක ගත්තේ කාට? එදාට ගහපාන් කීකී ගිනි කනවා නේද? එතනට ඇවිදලා. ඉතින් මොකටද පිටින් අහගෙන නැයි රෙද්දාසි දාගන්නේ? ඔය යන්නරි ඉන්නේ මේවා. තමන්ගේ නෙමෙයි නම් පිටින් ඔහේ අතහැරලා දාන්න. තමන්ට ෆෝන් එකක් නැත්තම් ෆෝන් එක උත්තර ෆෝන් නම් පිටින් හිමීට රස්සාවක් කරලා ඉවරලා ෆෝන් එකක් ගන්න. ඉතින් මේ අනුන්ගේ දේවල් මොකටද ලෝලෝ ඉන්නේ? තමන්ට අයිතියක් නැත්තම් අතහැරලා දාන්න. හැම තිස්සෙම අන්නේ mate ඉන්න. තමන්ගේ අයිතිය නෙමෙයි නම් තියෙන පිළිගන්නේ 5 කෝටියක් පාරේ වැඩ තිබ්බක් කවන්නේ අනේ යන්නේ ගන්න. ඕන එක ගන්න. මට හිමිකමක් ඕකේ නැහැ. ඊට පස්සේ කෙනෙක් ආනෝ කියන ඉතින් ඕක අරගෙන ගිහිල්ලා පුණ්‍යායතනෙට දුන්නා නම් කමක් නැද්ද කියලා. ඒකද කියන්නේ තියන්නේ මේකයි. පුණ්‍යායතනෙට දෙන්න තමන්ගේ අතේ තියෙන සල්ලි. තමන්ගේ සල්ලි දෙන්න පුණ්‍යායතනෙට. අනුන්ගේ සල්ලි දෙන්න මොනව කරන්නේ? ඒකට හිමිකමක් තියෙන කෙනා ඇවිදින්න ඒක දෙයි. ඒ හෝ පාවිච්චියට ගනි මොනව හරි කරයි. එතකොට වැඩේ ඉවරයි නේ. සුද්ධයි නේ තමයි. ආයි කාගේවත් සාපේටලක් වෙන්න දෙයක් නැහැ නේ. මේක ගත්ත එකට එහෙනම් අත ගහපන් කියලා කියන්නේ නැහැ නේ කවුරු. මොකටද නිකන් මේ අර රෙද්ද අපි දාගන්නේ අහ කියන නයි. ඒක නිසා පිංගුතුනි එහෙම ක්‍රමවේදයක්. ඒ කොහොම හරි පිංගුතුනි දැන් මොකද වෙන්නේ මේ ආකාරයට පිංගුතුනි මේ අපි විසින්ම නිර්මාණය කරපු සත්ව කොටස් මේ ලෝකෙට ආවට පස්සේ උන්ව මරමරා ඉන්න වැඩ පිළිවෙලක තමයි අපි ඉන්නේ. ඒක නිසා පිංගුතුනි ක්‍රමානුකූලව හිතලා බලන්න මේ දේවල්. එතකොට මේ මදුරුවා කියන කෙන සත්වයා මේ ලෝකෙට බිහි වෙලා තියෙන නිකන් නෙමෙයි. එහෙනම් මේ මදුරුවා කියන සත්වයා මේ ලෝකෙට නිපදෙන්නේ අපිම තමයි. මදුරුවර කරන කටයුතු නිසා ඔය සිද්ධ වුණා. ඊළඟට පිංගුතුනි හරකා බල්ලා ආදී වශයෙන් ඔය සත්තු ලෝකෙට බිහි වෙලා ඉන්න. ඉතින් මම මොකටද මේ ප්‍රාණඝාත කරන්නේ? මම මොනවා කියලා ගන්නද? ඔන්න ඔය සංකල්පේ දාවට පස්සේ පිංගුතුනි තමන් යති මොනවම කරන්න ගියත් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැති මට්ටමට එන්න. එනම් අන්නේ ප්‍රාණඝාතයෙන් මිදුණු. ප්‍රාණඝාතයෙන් මිදල විතරක් හරියන්නේ නැහැ පිංගුතුනි. ප්‍රාණඝාතයෙන් මිදල ඉවරලා බහා තැබූ දඬු මුගුරු ඇතිව. දඬු මුගුරු සියල්ලම බහලා තියෙන පිංගුතුනි කිසිම හේතුවක් නිසා දණ්ඩක් මුගුරක් අතට ගන්නෙ නැහැ. ඒවත් තියෙනවා හරි වටින දෙයක් කියවිලා. සත්තු මරන්නේ නැහැ කියලා කිව්වට විතරක් හරියන්නේ නැහැ. දණ්ඩක් අරගෙන ඔළුව පැලෙන්න එකක් ගහනවා මෙරුවේ නැහැ. දැන් මොකද වෙලා? ගත්ත කොළු කැලක් ගැහුව ඔළුව පැලේ. හැබැයි මෙරුවේ නැහැ. ඉතින් කියනවා වම්පානාදීපාතා කැඩුවේ නැහැ. කොහොම මෙරිලේ? දැන් හරි දෙයක එතකොට රැකිනවද ඒක? එහෙම එකක් නෙමෙයි තථාගතයන් වහන්සේගේ දේශනාවේදී. එහෙනම් මෙහෙමදී බාතකු දඬු මුගුරු ඇතිව. දඬු මුගුරු සියල්ල බහා දාලා තියෙන ආයේ කිසිම හේතුවක් නිසා දණ්ඩක් මුගුරක් අතර ගන්නෙ නැහැ. තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරා. මකුළු දැල් ටිකක් අඩා ගන්න වගේ දෙයකට ගන්න පුළුවන්. මකුළු දැල් කන්නවා කියලා කියන්නේ තියෙන එක එක ආකාරව හිත වෙන දෙයක්. නමුත් ඉතින් මේ ජීවිතේ ගිනකොට ඒක කරන්න බෑනේ. මේ ජීවිතේ ගිනකොට ඔක්කොගෙම වෙන් වෙලා ඉන්න බෑනේ. ඉතින් මේ සත්‍යෙකට හානියක් නොවන පරිදි අනුදු කළා නම් හරි. උත්සාහ කරන්න ඉතින් තථාගත ජීවිතේ හරි වටිනවනේ පිටින් ඔබගේ අම්මා මිය දෙන්න යන වෙලාවේදී ඔබ කොච්චර උත්සාහ කරනවද අම්මා බේරගන්න. ඉතින් ඔය මට්ටමින් අත්තානම් උපමං කත්තා කියන ස්වභාවයෙන් කටයුතු කළොත් කොච්චර හොඳද බලන්න. ඒ මකුලුවට පිටින් උගේ ජීවිතේ හරි වටිනවද? ඔබ තමල එකපාරක් මෙහාට ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ? උගේ අඬ දෙකක් විතර කඩලා යනවා. කරන්න දෙයක් නැහැ. සුද්ධාද්දවෝල ඉපදිලා ඉවරලා ඒකලුත් මහා දුකක් විඳින්නේ. ඔබේ ගෙදරට කූඹියාවට පස්සේ කූඹින්න ගේ බාර දීලා ඔබට යන්න බෑ. ඒක නිසා තමයි පිටින් අරියත් උන්වහන්සේ නමක් ඔය රුක්ස මූලිකවම ඉන්න උත්සාහ කරන්නේ හැම තිස්සෙම. මොකද හේතුව උන්වහන්සේට කුටියක් පූජා කළා නම් ඔය කුටියට ආවනම් භූමි ටිකක් උන්වහන්සේ උන්වහන්සේට ඉන්න පුළුවන් තරම ඉන්නවා. භූමිය අයින් කර කර ඉන්නේ නැහැ උන්වහන්සේ. ඉන්න පුළුවන් තරම උන්වහන්සේ ඉඳලා භූමියෙන් ගහණේ වෙනකොට උන්වහන්සේ මොකද කරන්නේ? භූමියට ගේ බාර දීලා උන්වහන්සේ රුක්ස මූලිකට යනවා. ඔබට එහෙම කරන්න බෑ. ලක්ෂ ගානක් වේදන් කළා ගයක් අදාගත්ත භූමි ටිකක් ගෙදට ආව කියලා ඔබට පුළුවන් භූමියට ගේ බාර දීලා අයින් මීයන්ට ගේ බාර දීලා අයින් කර පොත්තන්ට ගේ බාර දීලා අයින් එහෙම බෑ. ඒක නිසා මොකද කරන්නේ? බේකෝන් ගත්ත චූස් ගාලා ගහලා දැම්. ඒක කරන්න දෙයක් නැහැ පිටුදෙදි. ඔබත් මහා පවක් කරගන්නවා. සූත්‍රාත්ම ලබා ගන්න ඒකුණුත් ওই දියෙන් තමයි. ඔබ අනේ එකෙක්වත් මැරෙන්න එපා කියලා සත්පුරුෂ දේචනාවකින් ඔබ මොකද කරන්නේ? කොස් අරගෙන හිමීට භූමි ටික අතු ගාලා දානවා. අනේ හරි සන්තෝෂ වෙනවා. එකෙක්වත් මැරුන්නේ නැහැ කියලා නිකම් හිතලා බලන්න ඉතින් කකුල අතපය ගැනිච්ච භූමි කීයක් ඇද්ද කියලාද? භූමියේ කකුලක් කියලා කියන්නේ හිමිද නිකම් මේ බොහොම සියුම් එකක්. ඔය පොඩ්ඩක් එහෙම වෙනකොටම කකුල කල්ලා යනවා. එහෙනම් කකුල අතපය කැල්ල අන්ත අසරණ දුක් පීඩා තත්ත්වයට පත් වෙන සිද්ධ වෙනවා. ඒක ඉතින් උන් කරගත්ත කර්ම විපාකයක්. ඒක කරන් දෙයක් නැහැ. ඒකයි කියන්නේ සූත්‍ර වැඩ කරන්න එපා. සූත්‍ර කියලා කියන්නේ අති පහත් වැඩ. අති පහත් වැඩ කරන ඉවරලා අති පහත් තත්ත්වෙ උප්පත්ති ලබන්න සිද්ධ වෙනවා. දැන් මම මේ කතා කරන වචනයක් ගන්න පිටින් මේ මෙතන එකතු කළා නම් එහෙම මේ අන්වීක්ෂය තියාගෙන එකතු කළා නම් එහෙම සුද්ධ ජීවීන් මැරි මැරි ගන්නවා බලා ගන්න පුළුවන්. ඉතින් මම සුද්ධ ජීවීන් මරන්නේ නෙමෙයි මේ කතා කරන්නේ. සුද්ධ අද්දව ලබන්න ඉන්න පිරිසක් ඉන්නවා නම් අන්‍යාවයකින් අතුමුදෝ ඉවර වෙලා සුද්ධ ගාමී කරන වැඩ පිළිවෙලක් කරන් නිවන් දකින වැඩ පිළිවෙලක් කරන්නේ සද්ධර්මයේ කතා කරන්නේ. නමුත් සද්ධර්මයේ කතා කරගෙන යන හැම මොහොතකම මොකද වෙන්නේ? සුද්ධාත්ම ඔක්කොම මැරි මැරි වැටෙනවා. ඔබ අලියක් උසල අලියක් පල්ලෙහාට තියෙන වෙලාවල තියෙනදී ඕක වෙනවා. ඉතින් දවසක් මම මගෙන් ඇහුවා මහත්මිය කැවිදෙලා අනේ ඉතින් මට හරීම කනගාටුයි මේ සත්තු මම අඩියක් තියෙන වාරයක් ගන්න මේ සත්තු මෙරි යනවනේ මම හොඳටම දන්නවනේ ඒක. ඉතින් මම මොකද කරන්නේ කියලා. ඒකිනකොට මම මේ මහත්මයාට කිව්වේ පිඟුතුනේ අඩියක් තියෙනකොට සත්තු මැරෙනවනම් තමන් හොඳට හිතලා බලන්න තමන්ට ගන්න ශරීරයක් තියාගෙන මේ ගන්න ශරීරයක් විශාල ශරීරයක් තියෙන වෙලාවට තමන් අඩියක් තියෙන වාරයක් ගන්න සත්වයේ ඝාතනය වෙනවනම් සත්වයේ මැරෙනවනම් හිතන්න නැතුව මරණවනේ මේ මැරෙනවනම් කතා කරන වචනයක් ගන්න සත්තු මෙරි වැටෙනවා නම් බින්දුතේ ඔබට මේ ගල ශරීරයක් සහිත ඔබ ඉපදිලා ඉන්න එක නේද ප්‍රශ්නේ? එහෙනම් මෙච්චර සත්තු කරුණාවක් ඔබට තියෙනවා නම් බින්දුතේ ඔබ මුලින්ම කරන්න ඕනේ මොකක්ද? අනේ මේ අහිංසක සත්තු පවුනේ මම මේ ජීවත් වෙන බාරයක් ගන්න මම මැරුවේ නැතත් මම නිසා මේ සත්තු මෙරි යනවා නේ කියලා අදිස්ථාන කරගෙන මම ඉක්මනට මේ බව ගමන කෙලවර ගන්නවා කියලා මහා අදිස්ථානයක් ඇති කරගන්න. ඔන්න ඔය විදිහට තමයි බින්දුතේ මේක අතු කරගන්නේ. එහෙනම් ආයි මගේ අතින් සත්තු මැරෙන්නේ නැහැ. මම නිවන් දැක්කනම් බිංගුදේ එතනින් යහට ජාතිය ශේ වුණා නම් ආපෞසරයක් මම කයක් සහිත උපදින්නේ නැහැ. කයක් සහිත උපදින්නේ නැත්නම් බිංගුදේ කවර කවදාකවත් මගේ අතින් සත්වෙක් ඝාතනය වෙන්නේ නැහැ. අන්නේ විදිහට අදිස්ථාන කරගන්න. තමන් ඔච්චර සත්ව කරුණාවක් තමන් හිතුනේ පහළ වෙලා එනවනේ. මම නිසා එකම සතෙක්වත් ආයි මැරෙන්න ඕනේ නැහැ. මම මේ බව ගමන කියලා කරත්තා. හැම එකක්ම බිංගුදේ නිවනට යොමු කරලා බලන්න. ඒක තමයි කරන් තියෙන හොඳම ක්‍රමය. එහෙනම් දැන් කොහොම හරි බිංගුදේ එහෙනම් මොකද දැන් උනේ? සත්වඝාතනයේ වෙන්ුණා සත්වඝාතනයේ රමණය කරන එකකින් අයින් වුණා. ඒ අයින් වෙලා ඉවරලා මොකද කරන්නේ? බහාතමු දනමුගුරු. එහෙනම් දනමුගුරු සියල්ල බහාතමු. බහාතමු දැල්ලුගුල් ආයුධ ඇති. දැන් මොකද කරලා තියෙන්නේ? බහාතමල තියෙනවා දැල්ලුගුල් ආයුධ සියල්ල. දැලක් උගුලක් ආයුධයක් ඒක කිසි දෙයක් ගන්න නැහැ. සත්වයකට හිංසාවක් පීඩාවක් කරන්න ඒ කටයුතු උදෙසා. බහාතමු දැල්ලුගුල් ආයුධ ඇති. පාපේට ලැජ්ජා ඇතිව බය ඇති. මොකද වෙන්නේ කියලා මේ සත්වඝාතනයේ කියන පාපේට අප්‍රමාණ බය වෙලා හොරකම් කිරීම ඔය ආදි වශයෙන් එන සියලුම පාපයන්ට අප්‍රමාණ බය ඇති අප්‍රමාණ ලැජ්ජා සහගතව මොකද සත්පුරුෂයන් වහන්සේලා විසින් ලෝකෙට සත්බතක් දේශනා කළා තියෙනවා. ඒ සත්බතව අනුගමනය කරන මහා උත්තම පිරිසක් ඉන්නවා. ඒ උත්තම පිරිසේ ඒ උත්තම පිරිසත් එක්ක කටයුතු කරනකොට මට මහා ලැජ්ජා සහගත තත්ත්වයක් මම මේ පාපයන්ට බැඳෙනවා කියලා කියන්නේ. එහෙනම් මම මේ පාපයන්ට නොබැඳී මම මේ ලැජ්ජා සහගත තත්ත්වයෙන් මේ පාප පව කරන්න මහා ලැජ්ජාව කඩ ගන්නවා හිතේ. ඒ වගේම බිමුදලි පව කිරීමෙන් ලැබෙන විපාකයක් තියෙනවා. අන්නේ විපාකයට අප්‍රමාණ බයක් හට ගන්නවා හිතේ. ඔන්න ඔය කියන පව් කිරීමට ලැජ්ජාව සහ බය කියන දේව ධර්මයේ තමන්ගේ හිතුල හඩ ගන්න ඔය දේව ධර්මයේ තුල හිටියනම් පිටුතුල දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. දෙවි කෙනෙක් වෙන්න පුළුවන් ඕනේ දරන්න ක්‍රම ධර්මයක් තියෙනවා අපි කියන්නේ අන්න එකට කියනවා දේව ධර්මයේ කියන. ඒ දේව ධර්මයේ දරා ගත්තම තමයි දෙවි කෙනෙක් හරි වෙන්න පුළුවන් අනිත් නෑ දෙවිවරු වෙන්න නෙමෙයි සද්දන්න මේ කතා කරන්නේ අපි. දෙවරු කියලා කියන්නේ පිටුතුල අන්තසමන જાතියක් ඉස්සරහට වුණම පෙන්නලා දෙන්නම් ඒ දේව. හතර ගමනේ අනාථ වෙච්ච පිරිසක් තමයි දෙවිවරු කියලා කියන්නේ. ඉතින් අපිට වඩා ටිකක් කාලය ඇඳලා ඉන්නවා. අපරදා හොඳට කාලය ඇඳලා ඉන්නවා කියලා ඒකෝ ඒගොල්ල මහා තාරය කියලා කොහෙද ගන්න පුළුවන්. ඒ විදිහට අපි බලාගමු සද්ධර්මයේ ඔස්සේ අපි ගා යනකොට අපිට ඒක තේරිලායි. එහෙමනම් පිටුතුනි දැන් මොකද මේ කියන කර්තව්‍යයන්ට දැන් එහෙනම් මේ දඬුමුකුරු සියල්ල අයින් කරලා දාලා දැල්ලුකුරු ආයුධ සියල්ල අයින් කරලා දාලා තියෙන්නේ. පාපේට ලැජ්ජා ඇතිව කියනවා කටයුතු කර. එහෙනම් කිසිම පාපයක් තමන්ගේ අතින් වෙන්න දෙන්නේ නැතුව පාපයක් කියන කිව්වේ පිටුතුනි තව කෙනෙකුට අපහාසයක් නින්දාවක් අපහාසයක් වත් අඳුම තරමේ වෙන්නේ නැතුව හිත මාත්‍රයකින්වත් තව කෙනෙක්ව පෙළන් නැතුව එහෙනම් තව කෙනෙක් පිළීමට පත් වෙන කිසිම කාරණාවක් චේතනාවක් නැගල කරන්නේ නැතුව අන්න ඒ වගේ තමයි පව් කියලා කියන්නේ. පාපයයි ශාපයයි කියන එකත් හරියට අඳුනගන්න මේ පළවෙනි ශික්ෂාපදේ විග්‍රහ කරන්න පුළුවන් පැය 10ක් වුණා. මම මේ කෙටියෙන් කෙටියෙන් මේ ඔක්කොම කතා කරා. මොකද හේතුව නැත්තම් මේ පංච ශික්ෂා විග්‍රහ කරන්න කියන්න බැරි තව පැය 4ක්වත් යයි මිද. පදාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය කියන්නේ කිව්වොත් තනිකර මාතෘකා පාළියක් විතරයි. මාතෘකාවක් විතරයි උතන තියෙන්නේ. ඔබට මම විග්‍රහ කරන්න කියත් එහෙම මට පැය 3කින් විග්‍රහ කරන්න මේ සාරිපුත්‍රයන් වහන්සේ විග්‍රහ කළොත් එහෙම පැය 20ක් විග්‍රහ කරයි. තථාගතයන් වහන්සේ දේශනා කළොත් තාමත් උන්වහන්සේ දේශනා කරයි මේ. අවුරුදු 2500ක් ගිහිල්ලා. ඒ තරම් මහා සාර ධර්මස්කන්ධයක් ඔය තියෙන්නේ. කවදාකවත් ත්‍රිපිටකේ එහෙම දේශනා කරලා ඉවර කරන්න පුළුවන් කියලා එහෙම වෙන්නේ නැහැ මේ ලෝකේ. මොකද ඔක්කොම මාතෘකා. ඔය දේශනා කරන්න පුළුවන් නම් අවබෝධ වෙන්න වෙන්න දේශනා කරන්න පුළුවන්. අද මේ තත්ත්වෙන් ඉන්න කෙනෙක් විමුදේ යම් මාර්ගඵලයක ලබල ඉන්න කෙනෙක් සෝතාපන්න මාර්ගඵලාවියෙක් නම් ඒ සෝතාපන්න මාර්ගඵලාවිය ධම්ම විස්තර කරනවට වඩා මහා ගැඹුරු ධර්ම විස්තර කරලා අරියත් උනවහන්සේ. එහෙනම් එකම උත්තරයත් මාර්ගඵල ලබාගෙන යන ගමනේදී පිටුදුනි මේ දේවල් දේශනා කරන්න පුළුවන් ක්‍රම මේ වැඩි වෙනවා. ඒකයි ඒක හැටි. එහෙනම් පාපයෙන් ලැජ්ජා ඇතිව ගිය ඇතිව හටියුතු කරන ක්‍රම මේ දෙයක් හදා ගන්න ඕනේ තමයි ජීවිතේ. මේ ඔක්කොම තමන්ගේ ජීවිතේට ගන්න ඕනේ පිටුදුනි නැත්නම් ඉතින් බඩක් නැහැ නේ බඩ ඇහුවා කියන්නේ. පාපයට ලැජ්ජා ඇතිව ගිය ඇතිව හටියුතු කරන කිරිසක් බවට පත් වෙනවා. ඒ එන්නේ මට්ටමට පැටළුණා. පාපේට ලැජ්ජයි නම් බියයි නම් හිඳුනේ තමන්ගේ අතින් කවර කවදාකවත් කාටවත් හානියක් වෙන්නේ නැහැ. එතකොට පාප කියලා කිව්වෙ මොකද එහෙනම්? පාපයක් කියලා කිව්වෙ තව කෙනෙක්ව කය පාවිච්චි කළා හෝ වචනේ පාවිච්චි කළා හෝ හිත පාවිච්චි කළා තව කෙනෙක්ව පීඩාවට පත් කරනවා නම් අන්න ඒ කොටස් පාපේටයි තියෙන්නේ. සාපේ කියන්නේ තව එකක්. පාපේ එකක් සාපේ කියන්නේ තව එකක්. පාපේ කියන එකට චේතනාවක් මුල් වෙනවා. සාපේ කියන එකට චේතනාවක් මුල් වෙන්නේ නැහැ. දැන් මෙතන පොඩි දරුවෙක් ඉන්න පුළුවන්. මේ පොඩි දරුව එකපාරට අඬන්න පටන් ගන්නවා. ඒ අඬන්න පටන් ගැනීම තුළ සිංහදෙන මේ සියලු දෙනාගේ දහම් සමාධියට බාධාවක් ඇතිලා දහම් සමාධිය කැඩුණොත් එහෙම අන්නේ වෙලාවේ ශාපයක් හට ගන්නවා අර දරුවාට. හැබැයි ඒක ඒ දරුවා විසින් කරපු පාපයක් නෙවෙයි. මේ වෙලාවේ කවුදෙක් කෑ ගහනවා නැත්නම් බල්ලෙක් කෑ ගහනවා පාරයි නින්දගෙන. උඩු පුරාගෙන උඩු පුරාගෙන යනවා මේ ඉන්න සමේ ධර්මයේ ශ්‍රවණය කරන පිළිතුර සම්ධර්මයේ ශ්‍රවණය කරන්න බැරි වෙයි. අන්නේ වෙලාවේ සිංහදෙන දහම් සමාධියට බාධා ඇති කරපු නිසා මේ බල්ලා කෙරෙහි ශාපයක් උදා වෙනවා. නමුත් ඒ සාපේ කරනවා නෙමෙයි පිටුදුන සාපයක් උදා වෙනවා තව කෙනෙකුට බාධා කරන නිසා. නමුත් ඒක චේතනාවකින් නැගිලෙන්නේ නැති නිසා ඒක පාපයක් කියන ගලේට වැටෙන්නේ නැහැ. සාපයක් කියන එකට වඩා පාපයක් කියන එකට මහා ධර්ම විපාක තියෙනවා. ඒක නිසා තමයි අපි සද්ධර්ම දේශනා කරනකොට අපි කියන්නේ ෆෝන් එහෙම ඔක්කොම ඕෆ් කරගෙන ඉන්න කියලා. මොකද හේතුව? ඒවා තුලින් නිකන් අපරාධ නිකන් සාපයක් නැගිලෙන්න පුළුවන් ජීවිතේ. මොකද කවුරු කෙනෙක් මහා ධර්ම සමාධියක සම්බන්ධ සද්ධර්මයේ දේශනා කරනවා. මහා සමාධියක සම්බන්ධ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. සෝතාපන්න මාර්ගඵලයේ ඔන්න මෙන්න තියෙන්නේ. සෝතාපන්න ඵලයට පත් වෙන ඔන්න මෙන්න දින වෙලා එකපාරම මොකද වෙන්නේ? ෆෝන් එකක් හිම වෙනවා. හිම වෙලා ඉඳලා අර සමාධිය කැල්ල කිව්වෙත් මොකද වෙන්නේ? බලන්න මේ මහා දරුණු සාපයක් නේද උදාකර ගත්තේ කියන්නේ. අර උත්තමයේ 1000ක් නැයි ප්‍රතිමණික සෝතාපන්න ඵලයට පත් වෙන දින වෙලාවේදී අර සමාධි ෆෝන් එක ලින්ුණා නම් කියන්නේ. ලෝකේ දිනන්න ගිය වෙලාවේ ඒ දිනා ගන්න බැරි වුණා කියන්නේ. මේ මොන තරම් සාපයක්ද කියන්නේ. ඒක නිසා තමයි ඉතින් අපි කියන්නේ මේ විදිහට කටයුතු කරගන්න කියලා. මේ කොහමද පිටුතුනේ නම් පාපයක් කියලා කියන්නේ මොකද චේතනාවක් නැගල ඉවර වෙලා ඔබ කය පාවිච්චි කළා තව කෙනෙක්ව පිළිනවනවා නම් වචනේ පාවිච්චි කළා තව කෙනෙක්ව පිළිනවනවා නම් හිත හරි පාවිච්චි කළා තව කෙනෙක්ව පිළිනවනවා නම් ඒ කියන්නේ ආයි මොකුත් ගහන්න බයින්න දෙයක් නැහැ පිටුනේ ඔබට හිත ගහපන් කියලා හිතුනොත් නම් ඒ ඇති හොඳට මොකද හිත පාවිච්චි කළා තව කෙනෙක්ව පිළිීම උදාහා රූප කලාප ලෝකෙට නිදාස් කරන හේදි පාළු දේවල් නෙමෙයි ඔබ හිතර කරන්න පුළුවන් දේවල් කිව්වොත් මහා දේවල් කරන්න පුළුවන් ආන්නේ ගනු මොකද කරන්නේ මොනක් හරි හේතිය ගිහිලි වෙලා මේක හේතිය ගිහි ගමන් එතනින් මේ පාප කර්ම සිද්ධ වෙලා ඉතරයි හේතිය ගිහිලි වෙලා එක පාට හිතන අනේ කොහොමද එන ගානද මේ කරපු වැඩේ ඒක නිසා තමයි මම කියන්නේ Facebook වගේ දේවල් පරිහරණය කරනකොට හරියට පරිස්සම් වෙන්න කියලා පිළිවිසෙ සමන්ව නහන වැඩ ඔය ඔය මොකක් හරි එකක් දාලි වෙලා අනේ මේ මේ මිනිස්යාව මරුදේ කාට හෙන ගහපාන් කියන එකක් දාන. දැම්මට පස්සේ අනිත් ඒවා මොකද කරන්නේ ඔක්කොටම ලයික් කර කර ලයික් කර කර යනවා. මේ ලයික් කරනවා කියන්නේ මොකක්ද? හෙන ගහපාන් හෙන ගහපාන් හෙන ගහපාන් කියන්නේ නේද ඔය යන්නේ ලයික් කර කර යනවා කියන්නේ. මේ ලයික් කර කර අපාගත වෙනවා හද. ඒක නිසා අපි හිතන්නේ මේ වගේ එකක් Facebook එකේ දාගොවම ඉක්මනට එදෙනින් අයින් වෙලා යන මොකද හේතුව නැත්නම් Taman වේෂේ වපුරන්න කියන Tamanට මහා විනාශයක් උදා වෙනවා. ඕක Taman ෂෙයා කරා නම් එහෙම මේ මේවා මහා දරුණු දේවල් දෙන්නු මේවා පිළිඩත් එහෙම මේ වගේ දෙයක් ඔබ ෂෙයා කළා නම් එහෙම මේ ෂෙයා කළාට පස්සේ යම් කිසි කෙනෙක් ලයික් දාන්න ගත්තා නම් ඒ ලයික් එකක් එකක් ගානේ ඔබට අප්‍රමාණ පව් කිරෙනවා. පව් කන්දක් අරගහන්න වෙනවා ඔබට. ඒක නිසා මේ ධර්මයේ ඔබයි ශ්‍රාවක පිරිස නම් මම ඔබගේ ඉල්ලන්නේ මිනිස්සුනි කවල් කවදාකවත් ඔය Facebook කියන එක තුල විනාශයට පත් වෙන වැඩක් කරගන්න එපා. Facebook එක පාවිච්චි කරන්න මිනිස්සුනි ධර්ම කරුණක් ෂෙයා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනි කෙනෙක් මම මේ කියන්නේ අපේ ධර්මයේ ෂෙයා කරන්න කියලා විතරක් නෙවෙයි නේද? මේ අපි කියන එක ගොඩ ගහගෙන නෑ අපි කවදාවත්. ඕනි කෙනෙක් කිසිම යම් කිසි කෙනෙක් කියනවා නම් පානාති පාදා පටිගතෝ හෝති පානාති පාදාවේ නිවිලා ඉන්න කියලා අනිත් ඕන එකක් කළාට කමක් නෑ කියලා කිව්වනේ. අර අනිත් ඕන එකක් කරන ටික අයි කියලා ඉවරලා පානාති පාදාවේ මෙන් වෙන කියලා විදුහු දහම් කියනෝනේ අන්නේ ටික කබල ඉවරලා ඒ ටික ෂෙයා කරනවා. ඒක අහන වාරයක් වාරයක් ගන්න යම් කිසි කෙනෙක් පානාති පාදාවේ මෙන් වෙන උත්සාහ කළා නම් ඒක තේ මෙන් වෙන වාරයක් වාරයක් ගන්න ඔබට අප්‍රමාණ සිද්ධි වෙනවා. ඒ වගේම තමයි ඔකේ තියෙන අනිත් පැත්ත. යම් කිසි කෙනෙක් මොකක් හරි එකක් අකටියුත්තක් හෙච්ච වෙලා මේ අකටියුත්ත දාලා ඉවරලා ඒක ඔබ ෂෙයා කළා නම් ඒකට ලයික් දාන දාන වාරයක් වාරයක් ගන්න හිත් පාර ගන්න වාරයක් වාරයක් ගන්න ඔබට අප්‍රමාණ පව් වෙනවා. ඒකයි මේ ඉති හරියට පරිස්සම් වෙන නිවුදේ ලන්නේ දේවල් වල කියන්නේ යන මේ කොහොමද පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න. කල්ල දුක විපාකම් කියන දර අපි කලු සුදු කර කර කර කලු සුදු විපාක රැස් කරන අවස්ථාවක් අපි ඉන්න. මේ හරියට පරිස්සම් වෙනුත් මේ දේවල් වෙන. නැත්තම් ඒව දන්නේ නැතුව මහා විනාශයක් උදා කර ගන්නවා අපි ජීවිතවල. එහෙනම් දැන් පාපේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න. එහෙනම් පිටුතුනි පාපේ පාපේට ලැජ්ජා ඇතිව බය ඇතිව. එහෙනම් දැන් ඔය කියපු જાතිය පාප කර්මයෙන් ලැජ්ජා ඇතිව බය ඇතිව කටයුතු කරන්නේ. දැන් මේ නිවර්ත මඟ නිවේදිකේ ඉඳලා බලන්න. ඔය කියපු පාපයන්ට ලැජ්ජා ඇතිව බය ඇතිව කියලා කියපු කම පිටුතුනි දස අකුසලයේ මොකටද කරපයි නේද? දැන් දස අකුසලයෙන්ම වෙන් වෙන ක්‍රමයක් නේද තථාගතයන් වහන්සේ උත්තර දෙන්න කරා. එහෙනම් සද්ධා ඉන්ද්‍රිය දීරු කෙනා පිටුතුනි තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාව උපදවාගෙන සද්දම් මේකේ අප්‍රමාණ සද්ධා උපදවාගෙන ආර්ය සංඝයා වහන්සේගේ අප්‍රමාණ සද්ධා උපදවාගෙන තියෙන්නේ මෙන්න මේ ආකාරයට පාපයේ ලැජ්ජාත්ව වියත්ව හරියට උත්තර වැඩ පිළිකෙද එතකොට ඒක නෝ අපි දසාකුසමේ සිද්ධින් නැති මත්තක් උදාගෙන දැන් දසාකුසමේ සිද්ධින් නැහැ මේ මහා උත්තරේ එන පාපයේ ලැජ්ජාත්ව වයත්ව දයාවකට පැමිණ එන මේ කියන කරුණක් නෙමෙයි හරියට වැඩගත් දයාවකට පැමිණ කියන කරුණ දයාවට හැමිනෙන්න ඕන දයාවට හැමිනෙනවා කියන කියන්නේ මේ අප්‍රමාණ කරුණාවෙන් හිත පිරව ගන්න. මෙත්තාවක් කරුණාවක් මුදිතාවක් කියන ওই තුනෙන් හිත පුරව ගන්න. මේ හිත පුරවගෙන කටයුතු කරන්න. ආදී විදී තියෙන මෙත්තාව කියන එක පැහැදිලි කරලා දෙනවා තථාගතයන් වහන්සේ. ආදී විදී මෙත්තාව කියන කියන්නේ කියන තථාගතයන් වහන්සේ නමගේ ශාසනේ මේ සද්ධර්මයේ කොහෙන් හෝ අහගෙන ඉවර වෙලා මේ සද්ධර්මයේ හොයාගෙන ආගෙන නැතත් මේ සද්ධර්මයේ හොයාගෙන මේ සතර ගමනේ මම ඉතර වෙන්නවනේ මට මොකක් හරි මාර්ගයක් දෙන්න කියලා. අප්‍රමාණ වීර්යයෝ මහා උත්මේ කැවිලි ඔබගේ සත්‍යර්මයක් අහද්දි මොකක් හරි දෙයක් අහනකොට දීමුතුනි මෙත්තා සහගතව ඒකිනොත් ඒක කටයුතු කරන. ඔන්නෝග තමයි මේ සාසනේ මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියලා කියන්නේ. දැන් මේ වෙලාවේ දීමුතුනි ඔබ ආවේ සත්‍යර්මයක් ශ්‍රවණය කරන්න. සත්‍යර්මයක් ශ්‍රවණය කරන්න ආපු කෙනාට දීමුතුනි අපි මේ වෙලාවේ සත්‍යර්මයෙන් සංග්‍රහ කරනවා. කාය කර්මයෙන් සංග්‍රහ කරනවා. ඊළඟට දීමුතුනි ඔබ වන්දනාමාන කරන වෙලාවට නිබ්බාන පරම සුඛයේ සුඛිතාරම එන්න කියලා. සිතෙන් ආමන්ත්‍රණය කරන ඔන්න වෙලාවෙදි දෙවිතුනි මොකද වෙන්නේ අර මනෝද්වාරයෙන් මේ මෙත්තාරහනකව කටයුතු කරනවා. ඒ වගේම ඔබට ආරාම විහාර හදලා දීලා ඒ ආරාම විහාර වලට පත්‍යපහසුකම් හදලා දීලා ඒ පත්‍යපහසුකම් අනුගමනය කරගෙන ඉවරලා ඒව ප්‍රයෝගී කරගෙන නිවන් මඟ සකස් කරගන්න වැඩ පිළිවෙල සකස් වෙනවා. අන්න කාය කර්ම කරනවා. එහෙනම් මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. නිකම් පැත්තකට දාලා ඉඳගෙන මම දුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා කියන නෙමෙයි තථාගතයන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ. ඒව කමක් නැහැ පිටින් මේව ලෝක සම්මතයේ තියෙන ඒවා ක්‍රිස්තියානියකට පදන්න පුළුවන් කියන ප්‍රශ්නයක් නේද? ක්‍රිස්තියානිකේ උඩත් කියන්න පුළුවන් ඉතින් මම කියනවා මමයි මේ ලෝකේ නලි සත්වයේ ඔක්කොම හොය සුවපත් වෙන්න ඕනේ ඉතින් දුයක් දෝවේ තෝනේ ආදී වශයෙන් දේවල් කියන්න පුළුවන්. නමුත් පිටින් තථාගත ශාසනයේ විනී වෙන මහා උත්මයේ එතනින් එහාට දෙයක් කරනවා. ඒ තමයි පිටින් මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරනවා. එහෙනම් දැන් මේ වෙලාවේ අපි ඇති මේ නිදුලි මෙත්තාවාදක කායකර්ම වාචිකර්ම මනෝකර්ම කෙනෙක් ඉන්න පුළුවන් මොකද මේ සද්ධාම මේ ශ්‍රවණය කරන්න විදිහක් නැතුව මෙතනට ඉන්න විදිහක් නැහැ අතක් පයක් කැඩිලා හරි මොනවා හරි වෙලා ඉන්න විදිහක් නැහැ නැත්තම් දෙවියනි මිත්‍යා දෘෂ්ටිගතයට පත් කරලා අසත් දෘෂ්ටි නතුරු කරලා නතුරු කරලා නතුරු කරලා මේ සද්ධාම මේ මොන්තර කිව්වද වටහා ගන්නද මටම ආන්නේ කෙනා කෙරේ විගුත්ති කරුණාව උපදවාගෙන අප්‍රමාණ කරුණාවෙන් උත්සව හදිසු කරන ක්‍රමයක් මේ සාසනයේ තියෙනවා හැබැයි ගොඩාක් පිළිස ඉඳාගෙන ඉතිගුත්ති කරුණාව කියලා කියන්නේ සත්තුන්ට කරන කරුණාව කියන එහෙම එකක් නෙමෙයි සතාගත සාසනයේ කරුණාව කියලා කියන්නේ ඉතිගුත්ති අහිංසක සත්තුන්ට කරන කරුණාවට නෙමෙයි සතාගතයන් වහන්සේ එකම එක අවස්ථාවක සත්තුන්ට කරුණාව දක්වලා නැහැ ඉතිගුත්ති සතාගතයන් වහන්සේ කළ තියෙන සත්තුන්ට උපේක්ෂාව මේක දන්නේ නිසා තමයි ඉතිගුත්ති ඉඳාගෙන ඉන්නේ සතාගතයන් වහන්සේ සත්තුන්ට කරුණාව දක්වනවා කියන්නේ සත්තුන්ගේ කරුණාව දක්වන ගුණයක් විදිහට පෙන්නනවා අර ගැරන්ටි ටිකක් ඉස්සර ගල්ගගායි කියන මේ පොල්ල වැලක් අම් වෙලා ගිහලා තථාගතයන් වහන්සේ ගැරණියව බේරගත්තා කියන මිනිතුගේ ඉතියෝ ගැරණියවයි බේරගත්තේ කියන නමුත් තථාගතයන් වහන්සේ එතනට වැඩි ගැරණියව බේරගන්න මේ කිනුතුල ගැරණිය වෙන්නේ නේ ළමයි ටික බේරගන්න ළමයින්ට පානාති පාදේ ආදීනෝ වෙන්නලා දීලා පානාති සාතා පටිවිරතෝ හෝති කියන තත්ත්වයේ දරුවන්ගේ හික්මවන්න ඕන නිසා පානාතිපාතා වේරමණියා ධම්මං දේසේති කියලා තථාගතයන් වහන්සේ පානාතිපාතෙන් වෙන්වීම උදෙසා කරන්නා වූ යම් ධමයක් තියෙනවා නම් අන්නේ ධම දේශනා කළා ගැරණියට දේශනා කළා. ඒකයි හිතන්නේ තථාගත ධර්මයේ කියලා කිව්වේ උදිප්පල්ලෙන් අරගන්න කියොත් එහෙම කිව්වේ ඔය ඊට පස්සේ අපිට නම් කියනවා මොකද? ඕන්න ධර්මයේ විකෘති කරනවා කියලා කියන ඊට පස්සේ. ඒ ගැරණිය වගේ නේද නෙමෙයි තථාගතයන් වහන්සේ දෙන්න වැඩි. තථාගතයන් වහන්සේ දෙන්න වැඩි පිටුදුලි. අර ළමයි ටික බේරලා ඒ ළමයින්ට පානාන්ති පාදයෙන් වෙන්වීම උදසා දහස් දෙක මේ ළමයෙන් වෙන්නේ ඉක්මෙවුවා දැන් බේරුනේ ගැරඩියද ළමයි ගැරඩිය උදලින් එහාට යනකොට බිනුනේ ගෙඩි බොකුස් එක්ක ආව ජංකාල අරන් ගියා තථාගතයන් වහන්සේ නම ශ්ලෝකෙට පහළුනේ ওই විදිහට කරුණාව දක්ව දක්ින්න තථාගතයන් වහන්සේ ආරාමයේ නෙමෙයි ඉන්නෝනේ කොහෙද ඉන්නේ මහා බණ කැලේනේ ඉන්නෝ නේද ඒර තථාගතයන් වහන්සේ වෙන වැඩක් ඉදිරු වෙන්නේ නැහැ නේ කරන්නේ මුවෙන් පස්සේ කොටියෙන් දුවගෙන දුවගෙන යන තථාගතයන් වහන්සේ නිර්දි බලයෙන් ගිහින් ඉවරලා මුවන්ට කියන ආහහ ඔය කතා කරන්න එපා. ඊළඟ මේ කොටියට කියන. ඊට පස්සේ කොටිය අහ එන ඔබ වහන්සේ මට මොනවද කන්න දෙන්නේ? එන තිරදෙන ඔය ගනුදෙනු මේ වලට තථාගතයන් වහන්සේට සම්බන්ධ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ තියා කිව්වේ අදුම ධර්මයේ රහතන් වහන්සේ නමක්වත් ඔය ගනුදෙනු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ මිනිසුන්ගේ කරුණාව කියන මොකද තේරිලා තියෙන්නේ. නමුත් තථාගත විදී බිඳුදුරි කරුණාව කියලා දෙයක් තියෙනවා ඒක මහා ශ්‍රේෂ්ඨ උදයක්. ඒ තමයි මෙන්න හොයාගෙන යන එක නෙමෙයි තමන් වහන්සේ හොයාගෙන ගිහින් මේ කිරිත. මට්ට කුණ්ඩලීම හොයාගෙන ගියා එන්න විරියක් තිබුණේ නැහැ මට්ට කුණ්ඩලීම. අන්තිම මොහොතේ මහා දරුණු දුකක් මේ දුකින් මේ දෙලින්න පටන් අරගෙන බැරිලා ගියා නම් එතෙලිම අමුමහා නරකාදී යන්න ගිහින්. අර කුෂ්ඨ රෝගී මහැල්ල අමුමහා නරකාදී යන්න ගිහින්. ඒක නිසා බිඳුදුරි ඒ උන්වහන්සේ ඒ ආයම හොයාගෙන ගිහිල්ලා එතනට මහා කරුණාව පතුරවනිනලා සුනීත සෝපාකට මහා කරුණාව පතුරවනිනලා පිටුදෙලි පිටුදෙලි ඔන්නෝග තමයි තථාගත විනී මහා කරුණාව කියලා කියන්නේ. එහෙනම් කරුණා සාගත කාය කර්ම වාචී කර්ම මනෝ කර්ම කරන උත්මේ කියන්නේ දයාවට පැමිණෙනවා ගොහම ලේසි වැඩක් නෙමෙයි. ඒකයි මම කියන්නේ එක ශික්ෂාපදයක් මේව කවුරු කාරුණිකව මේව විග්‍රහ කරන්නේ. මේව විග්‍රහ කරන්නේ නම් එකාකාරව මේ සද්ධර්මයේ අවබෝධ වෙන්න පින්වතුන් ඉන්නවා. ඉතින් මේක අවබෝධ නොවි ඉන්න කිරිත ඔය පානාති පාදා වේරමණී කියලා කිව්වට පස්සේ කියන සතුන් මරන්න එපා කියලා කියන ඊට පස්සේ කියන අපි තාම දෙන්න වැඩිපුර මේක විග්‍රහ කරන්නේ ආ ධර්මයේ විකෘති කරන. ඔබ හොඳ ආකාරව තේරුම් ගන්න මේ කියන කරුණ. ඉතින් තාම මේ දයාවට දෙමින්නවා කියන එකවත් කළා නැහැ. ඉවර නැහැ. තව තියෙනවා. එහෙනම් කරුණා සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න බින්දුසිය. ඔය පානාති පාදාවෙන් මෙන් වෙලා ඉන්නවා කියන එක යනකොට ඔය ශික්ෂාපදේ ඔබ අතින් රැකෙනවා නම් ඒ ටිකක් කෙරෙන්න ඕනේ තමයි කියන්නේ. එහෙනම් කරුණාසහගත වෙන්න ඕනේ. කවුරුහරි කෙනෙකුට සද්ධර්මෙන් ඉන්න විදියක් නැත්තම් අද මේ දේශනාවට කාටවත් සම්බන්ධ වෙන විදියක් නැත්තම් මිත්‍යා දෘෂ්ටික විසින් මිත්‍යා දෘෂ්ටික රැළක් විසින් ගිහින් ඉවරලා ඒ අය ගොළු කාලා නම් තියෙන්නේ. ආන් මේ කෙනා ගාවට ගිහිල්ලා ඒ කෙනාට සද්ධර්මය අවබෝධ කරලා දීලා මෙතනට ගන්න. අද මම දැක්ක විදිහට මෙතන මහා ආචාර්යවත් සිද්ධියක් කියන. මෙතන පැවිදිලා ඉන්න වයසින් අඩුම ඒ උත්තරීන වහන්සේ අවුරුදු 14ක වයස තියෙන ඒ උත්තරීන වහන්සේ ඒටත් වඩා තව අවුරුදු දෙකක් විතර බාල අපේ පුතෙක්ට අවවාද අනුශාසනා කළා. ඒ පුතා ඒ වෙලාවේ අධිෂ්ඨාන කළා තව මාස තව සති දෙකක් යනකොට මම පැවිදි වෙනවා කියන. මේක තමයි තියෙන්නේ සාසන ආශ්චර්ය කියලා කියන. අන්න එකට තමයි තියෙන්නේ කරුණාව කියලා කියන. මේ සාසනයේදී එහෙනම් ඒ තත්ත්වයන්ට උදා කරගන්න බැරි කිරිසක් ඉන්නවා නම් ඒ අය වෙන ඒ අය වෙතට ගිහිල්ලා ඒ අර්ථයෙන් කතා කරලා ඔබ ඉන්න තැන වැරදි. ඕක නෙමෙයි සත්‍ය. මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ. මේ තථාගතයන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාව පිටව ගන්න. මේ උත්තමයා මෙන්න මෙහෙමයි. මේ උත්තමයා අරහත්. මේ උත්තමයා සම්මා සම්බුද්ධ. මේ උත්තමයා සුගත. මේ ලෝකමිදු. මේ මහා උත්තමයේ මේ උත්තමයා මේ උත්තමයා කරේ ප්‍රසාදේ පහල කර ගන්න ශ්‍රද්ධාව ඇති කර ගන්න කියලා දහම් දෙදෙනු. හොයාගෙන ගිහින්. ඉතින් මේවා පිළිබඳව තේරුම් ගන්න මේක තමයි තථාගත සාධනය කියලා කියන්නේ. මේ මහා උත්තමයේ පැරිදිලා ඉන්න පින්දුනි ඔන්නෝය කියන තථාගත මහා අනුක්‍රියාත්මක කරන්නේ. නැතුවා ආවද? එන හොඳින ඵලය. ඔහොම කියන්නේ නෙමෙයි. මහා කරුණාවෙන් ලෝකෙ දිහා දකින්. එහෙනම් පින්දුනි කරුණා සාගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කරන්නේ. ඒකයි මම කිව්වේ මේ ටික පැල ඉවරනකොට පින්දුනි ඔබට දෙවියෝ ප්‍රිය කරනවා. ආයේ ඔබට දේවාල පස්සේ දුවන්න දෙයක් නැහැ. දෙවි ඔබට වන්දනා කරයි. අනේ මොන මිනිස්සුන්ට මේ දේවත්වය පික්මවාගේ මහාවේ බ්‍රහ්මත්වයේ උදා කරගත්ත කෙනෙන්නේ මේ මනුස්ස ලෝකේ ඉන්නේ. ඒකේ තථාගතයන් වහන්සේ බිමුත්දී මේ කරුණ ටික කියන වෙලාව ඉමේ ඒකාදී ඒකාදසානි සන්දහා පාටික්කාති කියන මෙත්තානි සන්ද සූත්‍රය දේශනා කළේ 11 ආනිසංසයක් තියෙනවා කියලා. සුඛං සූපති සුඛං පටිමුඤ්ඤති ලපාපකං සුඛිනම් පස්සති මනුසානම් භියෝ හෝති අමනුසානම් භියෝ හෝති දේවතා රක්ඛන්ති නාසාගිවා විසංවා සත්තංවා කමති දෝටං චිත්තං සමාධියති මුඛවන්නෝ විප්පතිදති උත්තරින් අපට විද්ධාන්තෝ බ්‍රහ්ම රූපකෝ හෝති කිය ආදි වශයෙන් මේ දේශනා කරනවා. යම් හේකින් නිවන් දකින්න බැරි වුණොත් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උපදිනවා කිය. එහෙනම් දෙවිවරු ඔබට වන්දනා කරන්න පටන් ගන්නවා. මේ බ්‍රහ්මත්වයේ උදා කරගත්ත මේ මහා උත්තමයෙක් නෙමේ ඉන්නේ. සත්තු බබා ඔබට ප්‍රිය වෙන්න පටන් ගන්නවා කියන මේ මහා කරුණාවේ ලෝකෙට පතුරු වෙනකොට ඔබට තියෙන සදාගතයන් වහන්සේගෙන් එක බිന്ദു මාත්‍රයක් උන්වහන්සේට තිබුණා නම් මහා ජලාශය මහා සාගරය කරුණාව තිබ්බනම් මම ඔබට කියන්න කිව්වේ එක බිඳුවක් ගන්න ඒ ඇති. ඒ බිඳුවෙන් ඔබට පුළුවන් පිටුතුනේ මේ ලෝකෙම සනහල තමන් ගාව ඉන්න හැම කෙනෙකුටම පිටුතුනේ මේ සිසිලත ලබන දෙ. එහෙනම් කරුණා සාගරත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන මහා උත්තමයෙක් වෙන්න. ඒ තුනම කරන්න පිටුතුනේ. හිතිනුත් හැම තිස්සෙම හිතන්නේ කාටද මං කාටද පිටිත වෙන්නේ? මගෙන් පිටිතක් වෙන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද? ඒ විදිහට කරුණු කටයුතු කරා දැන් මම දන්න දහමක් තියෙනවා නම් ඒ දහම මම දෙසන්න ඕනේ. ඒ කෙනාට දහම අවබෝධ වෙන්න කරගන්න ඕනේ කිය. පින්වතනි අපෙන් දහම් කරුණක් ඇහුවොත් එහෙම කවදාකවත් අපි පලා ගිහිල්ලා නැහැ ඒකට උත්තරයක් දෙන්න. එහෙම කරන්නේ නැහැ කවදාකවත්. පින්වතනි මොකද හේතුව? තථාගතයන් වහන්සේගේ දිවිතේ මහා කරුණා සමුද්‍රේ එක බිඳුවයි මාගාව තියෙන්නේ. හැබැයි ඒ බිඳුවෙන් පුළුවන් පින්වතනි පැය 24ක් බණ ඇහුවත් කවර කෙනෙක් ඒ කෙනාට ධර්මයේ පැහැදිලි කරලා දෙන්නේ නැහැ. මම නිවන් දකින්න ඕනේ තමයි. නමුත් මට නිවන් දකින්න ඕනේ ඔක කීකින් හරියන්නේ නැහැ කියලා යන්නේ නැහැ කවදා. ඒක නිසා තමයි පින්වතුනි අපිට දානයක් මානයක් පූජා කරන යම් කිසි පිරිසක් ඉන්නවනම් අපිට ප්‍රතිපහදුකම් සම්පෙන්නේ යම් කිසි පිරිසක් ඉන්නවනම් උපාසක උපාසිකා වශයෙන් ඒ අය නිරන්තරයෙන් හික්මවන්නේ ඒ අය නිරන්තරයෙන් සද්ධර්මයේ දේශනා කරන්නේ දානයක් ගෙනාවට පස්සේ පින්වතුනි ඒ දානය අනුව ඒ දානයේ පුණ්‍යානුමෝදනාවක් කළා. ඒකට තව දහම් කරුණක් එකතු කරන්නේ. ඒ දහම් කරුණ තමයි පැයක් විතර කාලේ අරගෙන ඉඳලා ඒ අයට ආහාර භුක්ති විඳින්න කියලා ඉස්සරහට අපි මේ කරුණ කටයුතු කරගෙන යන අදිස්ථාන කරගෙන ඉන්න. ඒ දානය ගෙනාව පයිටින් හදිස්සියේ කඩදල්ලි මේ දාලා නම් ආවෙ ඉතින් කරන්න දෙයක් නැහැ. මුළු පුරාව ගන්න තියනවා, දරුවව ගන්න තියනවා, අරේ යන්න තියනවා, මේ යන්න තියනවා. මෙහෙම නම් ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි පින්වතුනි කවුරු හරි කෙනෙකුට ඇවිදින්න. ඒ කෙනා තව දෙයක් අපි බලාපොරොත්තු වෙනවා නම් පින්වතුනි ඒ දානි අරගෙන ඉවර වෙලා ඒ කෙනාට පුණ්‍ය අනුමෝදනාවක් සහිතව සද්ධර්ම දේශනාවක් අනුමෝදන්වේ පැයක්වත් කරන්න අපි අදිස්ථාන කරලා තියෙනවා. මේ ඉන්න මේ වික්ෂුන් වහන්සේලා දැන් කිසි ගානක් මෙතන වැඩි ඉන්නවා. මේ මහා උත්තමිය එක එක කෙනාට පුළුවන් පින්වතුනි ඇවිදින්න. ඒකේ කාර්යතාවය උදා කරලා දෙන්න. මොකද කාටවත් පාඩුවක් කියලා නැහැ මෙතන. ඊම මම සරස් කරගන්න කිසිම පාඩුවක් වෙලා නැහැ. තමන්ගේ ප්‍රතිපහදුකම් සලසන අයට එහෙම කටයුත්තක් කරලා දුන්න. අනිත් එක පින්වතුනි අය හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් ආකාරයේ කරුණක් තව තියෙනවා කියන්නේ. ඒ තමයි පින්වතුනි ඔබ හොඳ ආකාරවම දන්නවා මේ සීළු දෙනා මෙතන පැවිදිලා ඉන්න සීළු දෙනාමත් දන්නවා මේ කරුණ. කවුරු හරි පුද්ගලයෙක් පින්වතුනි සල්ලි හම්බ කරන්නේ මහන්ති වෙලා. ඒක හැම කෙනෙක්ම දන්නවා. නිකන් සල්ලි හම්බ වෙන්නේ නැහැ කාටවත්. එහෙනම් මේ තමන්ති හරි හම්බ කරගත්ත ධනෙන් දානයක් පිළියෙල කළා. තථාගතයන් වහන්සේ උදෙසා සාරිපුත්‍රයන් වහන්සේ උදෙසා මහා දානයක් පිළියෙල කළා. උදේ ඉඳලා මහන්සි වෙලා ඒ දානය පිළියෙල කළ ඉවරලා පින්වතුනි සමහර වෙලාවට තමන්ගේ දරුවන්ට ඇපල් ගෙඩියක් මිදි ගෙඩියක් දීලා නැහැ මාස ගානකින්. නමුත් ඒ ත්‍රිවිධ රත්නය උදෙසා කරන යම් කිසි පූජාවක් තියෙනවා නම් ඒ පූජාව මම සර්ව සම්පූර්ණම කරන්න ඕනේ කියලා ඇපල් මිදි එක්ක ඒ හැමදේමත් එක්ක පිරිකර සහිතව අටපිරිකර සහිතව පින්වතුනි ඒ පූජාවක් කරන්න එන මහා උත්තමයෙක් එද්දි ඒ උත්තමයා වෙනුවෙන් අපි ඉන්න ඕනේ නේද? ඒ උත්තමයව සතුටු කරන්න ඕනේ නේද පින්වතුනි? ඒ උත්තමයා දම් පිළිගන්නද්දි පින්ඳ පාතික වෙතරට ඇවිදින්න. මේක හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි මම මේ කියන්නේ. මේ අපිට කරන්න පුළුවන් එකක්. මේ ගත්ත එක නැත්තම් ගැටෙනව අනිත් අය. ඕවා කිව්වට පස්සේ දායකයෝ අපිනුත් ඕවා බලාපොරොත්තු වෙනවනේ කිය අපිට මඩ ගහන්න ගන්නවා ඊට පස්සේ. මම මේ කියන්නේ එහෙම එකක් ගැන නෙමෙයි පිංගුතුනි. ඉතින් තින තියෙන්න ඕනේ ඒක කරගන්න. මම මේ කියන්නේ පිංගුතුනි එතකොට පින්ඩපාතික ඒ ස්ථානයේට ඇවිදින්න වෙලලා ඒ පින්ඩපාතයෙන් එතකොට පිංගුතුනි අර අපි හොඳ ආකාරව දැකලා තියෙනවා. දන් දෙන්න එන පිරිස පිංගුතුනි භික්ෂුන් වහන්සේලාගෙන් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ලෝක සත්‍යයට වඩා. ඒක භික්ෂුත්වයේ පටන් ගන්න තැනම දේශනා කරලා තියෙන සත්‍යගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ ලෝක සත්‍යයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. ලෝක සත්‍යෝ කරණේවම නම් කරන්නේ පිංගුතුනි එදෙන භික්ෂුත්වයේ නැහැ. එනම් භික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ මං කියවන හැම විදිහක්ම පහ කරලා එකම විදිහකට පැහැදිලි විදිහකට ආපු මහා උත්තමේ විදි පහ කරපු උත්තමේ. එතකොට උන්වහන්සේලා පේලියට පින්දපාදේ වළඳි දෙවුරු වහගෙන ඒ දර්ශනීය දකින්න පවා පිංගුතුනි මහා ප්‍රිය උපදවන දෙයක්. ඒ දර්ශනීය දැකලා ඉවරලා ප්‍රීතිමත් වෙලා පිංගුතුනි අන්නේ තුලින් ප්‍රසාදේ ලැබෙන්න පුළුවන් මේ ශාසනය. සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපහැදුණුන්ගේ අපහැදීම නැතිවීම පිණිස. පැහැදීම කියන අයගේ පැහැදීම වැඩි කිරීම පිණිස කර්ම කටයුතු කරන්නේ. එනං ඒ ස්ථානයේ පින්නපාති වන්න තේලියෙද පින්නපාති වන්නේ මේ මහා උත්තරමේ දැකගෙන. චිත්ත ප්‍රසාදයට පත් වෙලා මේ තථාගතයන් වහන්සේ උදෙසා පූජා කරන්න ගෙනාපු මහා දානෙ. සාරිපුත්‍රයන් වහන්සේට පූජා කරන්න ගෙනාපු මහා දානෙ. සාරිපුත්‍රයන් වහන්සේගේ ගෝල පරම්පරාවකින් පැහැදිලෙන මේ උත්තරමේ මේ පූජා කරන්න මට හිතෙනවා කියන මහා මහා ප්‍රසාදයක් පත් වෙනවා පින්වතුනි. එතකොට සාරිපුත්‍රයන් වහන්සේටම නෙමෙයි පූජා කරන්නේ. අර ගුණ කදප දැකලා ඉවරලයි පූජා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? තමන් ගෙනාපු දානෙ ක්‍රමක්‍රමයෙන් අර පාත්‍රවල තැන්පත් කරනවා. මේ මෙහෙ වෙන විදිය මම මේ ඔබට කියන්නේ. අනිත් අංගවල මේ මේ කරන්න ඕනෑ කියලා කියන එහෙම නෙමෙයි. මෙහෙ වෙන විදියක් ගැන මේ කියන්නේ. ඒකින්ද කවුරුත් මේකට මේ අමනාප වෙන දෙයක් නෑ මේ බණ අහලා. කාටවත් රිද්දන්නේ එහෙම බණ කියනෝ නෙමෙයි. මෙහෙම කරන්න ඕනේ කියලා සම්මතයක් ලෝකෙත් නෑ. එහෙම කිව්වහම හරින්නේ නැත්තම් එහෙම ඕකටත් අපිත් එක රණ්ඩු වෙන්න එනවා. එතකොට පින්වතුනි ඒ ඇවිදින්න විරලා තමන් මෙහෙත මහන්තින් හරි හම්බ කරගත්ත ධනෙන් උදේ ඉඳලා ගිනි තැපල අර මහත් මෙහෙතකින් හදාගත්ත ධානයේ පින්වතුනි ඒ උත්තරම උත්තමාවිය විසින් මොකද කරන්නේ? අර පාත්‍රවල තැම්පත් කරනවා. ඒ තැම්පත් කරනකොට පින්වතුනි ඒ හිත් පිනායනවා. මහා සද්ධා සම්පන්න වෙනවා, මහා භක්ති සම්පන්න වෙනවා. සාත්‍රුන් වහන්සේගේ ඒ සංඝරත්නයේ ගුණ වර්ණනා කරගෙන සුපටිපන්න ආදී වශයෙන් ඒ ගාථා කිය කියා පින්වතුනි ඒ මහදම් පිළිගන්නවා. ඊට පස්සේ පින්වතුනි ඒ පිළිවෙලින් පිණිසකා වන්නකොට එතනට ගෙනල්ලා තියෙනවා නම් පැණි ගහක් මොකක් හරි ඒ පැණි ගහත් ඒකට දානවා, කෙහෙර ගෙඩියක් ගෙනල්ලා තියෙනවා නම් ඒකත් මේ ගහල ඒකට දානවා, ගස්ලබු ගෙනල්ලා තියෙනවා නම් ගස්ලබු කෑලි ටිකුත් ඒකට දානවා, අයිස්ක්‍රීම් ගෙනල්ලා තියෙනවා අයිස්ක්‍රීම් ටිකුත් ඒකට දානවා. ඒ ඔක්කොම එක පාත්‍රයකට දාගත්තේ මහා උත්තරම විදෙන්ට ඇවිදින්න ඉඳගෙන ඉවරලා ඒ දානීය සාංගික කරන ඉවරලා ඒ පිරිසට පුණ්‍ය අනුමෝදනාවක් කරනවා. ඒ පුණ්‍ය අනුමෝදනාවෙන් හිත සතුටට පත් වෙන ඒ පිරිස පින්වතුනි ඒ භික්ෂුන් වහන්සේලා වඩින දිහා බලාගෙන ඉන්නේ අර කන්ත ගස්සයක්. තථාගතයන් වහන්සේ ඒ සිද්ධාර්ථ බෝධිසත්වයෝ වඩිනව බලන් හිටියා වගේ. හවසට ඇවිදිලා අපිත් එක්ක කතා කරගෙන යනකොට ඒ පිරිසට අපි ඒ ආශිර්වාද කරන ඒ පිරිසට මතක් කරලා දෙනව නැවත වතාව. අපි දවසකට එක වේලක් දන්වල දෙන ජීවත් වෙන පිරිස. ඔබ දීපු දානේ මහත්ඵලයි මහානිසංසයයි. මොකද ඔබ දීපු දානේ වළඳලා හෙටත් දාන වේලක් ලැබුණොත් එක දවසක් ජීවත් වෙන්නේ ඔබ නිසා, ඔබ දීපු දානේ නිසා. මේ මාර්ගයේ වඩන්නේ මාර්ගඵල ලබන්නේ ඔබ දීපු දානේ නිසා. ඔබ දීපු දානේ මහත්ඵලයි මහානිසංසයයි මතක් කරලා දෙන්න. හෙට දානයක් ලැබුණේ නැත්නම් තව දවස් දෙකක් ජීවත් වෙන්න තියෙන්නේ ඔබ දීපු දානේ. එහෙනම් එකාකාරව ඔබ දීපු දානේ මහත්ඵලයි මහානිසංසයයි නිරන්තරයෙන් දීපත් කර කර පින් අනුමෝදන් වෙන්නේ. අන්නේ ක්‍රමවේදයට තමයි තියෙන්නේ තථාගත ශාසනයේ තියෙන්නේ. එහෙනම් ඕකත් අයිති වෙන්නේ මොකටද? දයාවට පැමිණ. ඒකයි මම කිව්වේ පිළිඳින් මට කතා කි මට කිව්වේ මේ දේශනාව කරන්න පුළුවන් දයාව ගැන තව මාස දෙකක් ඔබට. විශේෂයෙන්ම මම මේ කරුණු කාරණා කඩේට කියන්නේ පිළිඳින් නවක භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ ස්ථානයේ වැඩි ඉන්න නිසා. තථාගතයන් වහන්සේ තිබිච්ච කරුණා මහිමේ එක බිඳුවයි ඔබ ගාව තියෙන්නේ මේ ලෝකයේ සූපත් කරා. කාන්ත ගස්සයගේ ලය බැලුනේ මේ මහා ආදරයේ සෙනෙහසේ ඉඳලා. හැබැයි කන්දකසට කන්න දුන්නේ චන්නමුතිය මිසක් නැත්තම් අස්සහල අයිතිකාරය මිසක් බෝධිසත්වයෝ නෙමෙයි. බෝධිසත්වය තුළ තිබුණේ පිටාත ගාලා කරපු මහා කරුණාවක් විතරයි. එහෙනම් පින්වතුනි ඔබගේ මේ මේ අපේ මේ භික්ෂූන් වහන්සේලා මේ නවක භික්ෂූන් වහන්සේලා උදෙසා මම මේ කරුණ කියන්නේ. ඔබ වහන්සේලාගේ දායක පිරිස, ඔබ වහන්සේලා වෙනුවෙන් අපෝපස්ථාන කරන උපාසක උපාසිකා පිරිස, ඔබ වහන්සේලාට පණ උනන් දෙන්න බලාගෙන ඉන්නේ අන්නේ අවස්ථාව උදා කරගනිමින්. ඔබ වහන්සේලා යනවා බලාගෙන ඉන්නේ තිඟුතුනි තනිකරව ලය පැලෙන වේදනාවකින්. අනේ උන්වහන්සේලා මෙතනින් සමුගෙන යනවනි කිය. මේ වගේ මහා උත්තරමයේ ලෝකේ පහළ වෙනකොට තිඟුතුනි දෙවිවරු වහා වහා ඇවිදින්න. ඒ රුක්සවල අරන් ගන්න. අනේ මේ උත්තරමයන් වහන්සේ ලෝකෙට නිදහස් කරන මහා කරුණාව, මහා මෙත්තාව, මුදිතාව. ඒ තුලින් අපිට මොන තරම් ශාන්තියක්ද කියලා එතන ඉන්නවා. යම් දවසක ඒ උත්තරමයේ අදිස්ථාන කළොත් මම මේ ගහ යටින් තව ගහකට යනවා, වෙන ප්‍රදේශයකට යනවා කිය. ආන්ගේ අවස්ථාවේදී තිඟුතුනි අර දෙවිවරු අඬා වැළපෙන්න පටන් ගන්නවා. ලය පැලෙන මට්ටමක් ඇවිල්ලා අඬා වැළපෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි තිඟුතුනි භික්ෂුත්වය. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් කියන්නේ අන්නේ මහ උත්තරමයක්. හැම කෙනෙක්ම එතනට තමයි යන්නේ තිඟුතුනි. ඒක නිසා එහෙම කරන නොකරන කියන එක බේද බින්න හදා ගන්න අවශ්‍යත් නැහැ. හැම කෙනෙක්ම ධර්ම අවබෝධයට පත් වෙන්නේ හැම කෙනෙක්ම ඒ එතනට එනවා. ධර්ම අවබෝධයට පත් වෙනකම් විතරයි තිඟුතුනි එතනට නැවිත් තියෙන්නේ. ඉතින් ධර්ම අවබෝධයට පත් වෙනකොට ධර්මීය දැන ගැනීමයි අවබෝධ වීමයි කියන්නේ දෙකක්. ධර්මීය දැනගත් උත්තරමිය ගොඩාක් ඉන්නවා තිඟුතුනි. ඒ උත්තරමිය ධර්මීය අවබෝධ කරගෙන යන ගමන කීම. ඒ අවබෝධ කරගෙන එනකොට තිඟුතුනි ඒ උත්තරමිය ඒ එතනටම වැටෙනවා. ඒකයි කිව්වේ එකම විදිහක් තියෙන්නේ කියලා. ආයි විදි දෙකක් නැහැ. එහෙනම් තිඟුතුනි ඔන්න කරුණාව පැතිරෙන්න. ඉතින් තමන් තුළ මේ කරුණාව පදරවන්න. තිඟුතුනි හිඟන්නෙකුටවත් දෙයක් දෙනකොට හා කියන ගණින් කියලා දෙන්න එපා. හිඟන්නෙකුට දෙයක් දුන්නත් තිඟුතුනි අත් දෙකෙන් දෙන්න. තමන්ගේ ගෙදරට හිඟන්නෙක් ආවත් තිඟුතුනි ට්‍රේ එක තියලා, මොකද ඇමති කෙනෙක් ගෙදරට ආවට පස්සේ ඇමතිට දානය මොකක් හරි දෙන විදිහක් තියෙනවා. අන්නේ විදිහට තිඟුතුනි හිඟන්නටත් ඒ කටයුත්ත කරන්න. ඒකත් මිනිස්සේ ඒකට තියෙන සල්ලි නැතිකමක් විතර. සල්ලි තියෙනකින් ගුණේමයි ඉන්න බෑ. ඒක නිසානේ තිඟුතුනි අද සමාජයේ හැදලා තියෙන ඇමතිවරයා ගෙදරට එනකොට දෙකට නැවෙන උපාසක මහත්මයා ගෙදරට එනකොට ඕන්න බිම කොහෙ හරි ඉඳගනි. ඇමතිවරයා එනකොට හා එන්න සර් එන්න කියලා දෙකට නැවිගෙන හතරට පහට නැවිගෙන එන්න කියලා ඔක්කොම තියෙන හොඳම පුටුවේ තමයි ඉඳවන්නේ. උපාසක මහත්තයගේ දැන් ඔන්න පුටුවෙන් ඉඳ ගන්න කොහොමද මොකද මේ පැත්තේ අද? එතකොට මුදුන. ඉතින් ওই தத்துவල උදා වෙලා තියෙන විදිහ මේ සද්ධර්මයක බින්දු මාත්‍රයක්වත් අවබෝධ වෙලා නෙමෙයි. මහා ආධාර ධර්මස්කන්ධ පස්සේ දුවන්න ගියාට තිබුණේ මේ මූලික වූ ධර්ම හරේවත් අවබෝධ වෙලා නැහැ නිකුත් පිළිස. ඒක නිසා මේ දේවල් ප්‍රායෝගිකව කරන්න. ප්‍රායෝගිකව කරන්න. හිඟන්නේකට යම දෙයක් දුන්නත් තිබුණේ අත් දෙකෙන් දෙන්න. ඉගන්නේකට බත් පැකට් එකක් දෙනකොට අත් දෙකෙන් දෙන්න. ගරු බුහුමන් දක්වලා දෙන්න. ගරු බුහුමන් දක්වනවා කියන්නේ ඉගන්නට වඳිනවා කියන එක නෙමෙයි. ගරු බුහුමන් දක්වලා දෙන්න නුඹත් මිනිස්සේ නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වේවා කියලා හිතාගෙන. නුඹටත් මේ දහම අවබෝධ වේවා කියලා හිතාගෙන ඒක දෙන්න. ඒ වගේම පින්වදින ඔබ යම් කිසි කෙනෙක්ගෙන් පිටක් ගත්තන බස් එකක හරි ඇවිදින්න පින්වදින බස් එකකින් බහින වෙලාවේදී ඒ ඩ්‍රයිවර් මහත්තයාවයි කොන්දොස්තර මහත්තයාවයි සිහිපත් කරලා කෑ ගහලා නෙමෙයි. සිහිපත් කරලා නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන හිතාගෙන බහින්. මොකද තින්නදී ඒ කෙනා අද ඔබ අනුරාධපුරයට අරගෙන ආවනේ. එහෙම නැත්නම් ඔබ වම්පාරට අරගෙන ආවනේ. එහෙම නැත්නම් ඔබ යාපනයට අරගෙන ආවනේ. කොහෙට හරි අරගෙන ආවනේ. හතරගමට අරගෙන ආවනේ. ඔබට ඔබ වියදම් කරන්න පුළුවන් රුපියල් 100ක්. රුපියල් 100ට බස් එකක් ගන්න බෑනේ ඔබට. ඒ මිනිස්සේ ඔක්කොම වියදම් දරාගෙන මේ මහන්සි වෙහෙඳ මහන්සි වෙලා ඔබ රුපියල් 100කට එතන ඉඳලා මෙතනට එක්කන් ආව නම් පින්වතුනි මහ ගුණයක් ඒ පින්වතුන් ගාවත් තියෙනවා. ඔබට කරපු උදව්වක් තියෙනවා. එහෙනම් ඒක යුතුකම සලකන්න. යුතුකම ඉදිරියට ඔබට තියෙන්නේ අඩුම තරමේ පින්වතුනි එංගලන්තේ වාසීන් නම් පින්වතුනි එංගලන්තේ වාසීන් විතර නෙමෙයි අනිත් රටවල ඇති මෙතන මේ ඕස්ට්‍රේලියාව ආදී වාසීන් ඇවිල්ලා ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතාලියෙන් අරෙමින් ආව පිරිසක් මෙතන ධර්මයේ ශ්‍රවණය කරන. ඒ රටවල ඔබට මතක ඇති පින්වතුනි බස් එකකින් බහින වෙලාවට ඒ මිනිස්සු thank you කියලා බහින්න බස් එක අපේ උඹගේ කියලා අම්මව තාත්තව දෙමාපියන්ව සිහි කරලා තමයි බස් එකෙන් බහලා යන්නේ. ඒකනේ කියන්නේ නම් මොකද්ද? ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි. ඒකනේ මම කියන්නේ ත්‍රිවිල් එක පිටිපස්සේ ගහලා තියෙන ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි ධර්ම රාජ්‍යයයි කියලා රැට රැට ඒක අදින්නේ කදින්. ඔන්න ඔය මට්ටමත් තමයි පින්වතුනි අද මේ දියෙන්නේ. ඉතින් මේවෙන් මිදෙන්න ඕනේ. මේවෙන් මිදෙන්න නම් පින්වතුනි මේ යථාභූත සද්ධර්මයේ ලෝකෙට දෙන්න. මම ඒකයි ඔබට කියන්නේ මෙත්තා සාගත සිතින් කරුණා සාගත සිතින් දෙන්න මේ ලෝකෙට මේ ධර්මයේ. පුළුවන් තරම්. ඔබට දේශන්න කියලා නෙමෙයි කියන්නේ, මේ දේශන ධර්මයේ CD වලට ගහලා තියෙනවා. CD එකක් ළඟ තියාගෙන තව කෙනෙකුට අහන්න දෙන්න. ඔබට දේශන්න පුළුවන් නම් ඔබ දේශන්න මේ ධර්මයේ. තථාගතයන් වහන්සේගේ දේශනාව වින්නොත් නෙමෙයි. තමන්ව වෙනස් කරගන්න. තමන් වෛද්‍යවරයෙක් නම් වින්නොත් තමන්ට කරන්න පුළුවන් ලක්ෂයක් දේවල් තියෙනවා. තමන්ගේ ස්ටාෆ් එකම ගෙන්න දිවර වෙලා ඒ ස්ටාෆ් එක මොකද වෛද්‍යවරු දහස් ගානක් ධර්මයේ ශ්‍රවණය කරනවා පිටින් ඒක නිසා තමයි මම මේ අරමුණු කරන්නේ මේ පිරිස මේ වෙලාව ඔබ මෙත්තාව පතුරවන්නේ කියන ඒයි සීල දෙනා කෙරෙහි කරුණාවෙන් කරුණාව පතුරවන්න කරුණා සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න ඔබ ගාවට එන්නේ පිටින් යම් කිසි පීඩාවකට පත් වෙච්ච පිරිසක් ඒ පීඩාවට පත් වෙලා ඔබ ගාවට ආපු කෙනාට පිටින් කායික පීඩාවත් සුවපත් කරලා ඒ කෙනාගේ තියෙන මානසික පීඩාවත් සුවපත් වෙන්න ඒ කෙනත් එක්ක වචන දෙකක් කතා කර මේ ලෝකේ තියෙන අසාරත්වයේ පෙන්눔 කළ දීලා ඒ අසාරත්වයේ ගැන සඳහන් වෙන CD එකක් දෙන්න. ඔබට පඩියක් හම් වෙනවා පිටින් 150,000ක් විතර. ඕකෙන් CD 100ක් print කරගන්න බැරි කමක් ඔබට නෑ. CD 100ක් print කරගෙන ඉන්නලා තමන්ගේ බෑග් එකේ දාගෙන ගිහිල්ලා. ඉස්සෙල්ලා කය පිළිනකින් කයට බෙහෙත් කරලා ඉවර වෙලා ඒ කෙනාගේ මනස සුවපත් කිරීම උදෙසා යමක් කරන්න. තමන්ගේ ස්ටාෆ් එකට ඒක කියලා දෙන්න. තමන්ගේ වැඩ කාර්ය බාරවන්න දෙන්න. මේ හැම කෙනාම මිනිස්සු මේ හැම කෙනාම තමන්ගේ අම්මා තාත්තා කියලා හිතාගෙන සත්කා සංග්‍රහ කරන්නේ. අන්න එතකොට පින්වදිනේ පණියට එහා පැත්තේ ගිය මහා සෝයක් උදා වෙලා එනවා ඒ පිරිසගේ ජීවිතේට. තථාගත ශාසනයකින් ගන්න තියෙන්නේ ඔන්න ඔය දේම. ඒත් එක්කම පින්වදිනේ නිරන්තරයෙන් ඒ ලෙඩුත් එක ගිහිල්ලා ඒ ලෙඩේ ගැන කතා කරන ගමන් පින්වදිනේ ජීවිතයේ තියෙන මේ ආහාර වූ ස්වභාවය ගැන කතා කරා. ඔබට ඒ දහම් වැටහිලා තියෙන්නේ. ඔබට පුළුවන් ගිහින් මේ දේවල් කතා කරන්න මේ පිරිසත් එක්ක. ඒ කතා කරලා එක මොහොතක් ඒ ඇත්ත එක්ක ධර්ම සාකච්ඡාවක් කරන මොහොතක් විනාඩි 5ක්. මමත් මේ ධර්මය අහන මොහොත වින්දිනි ඔබ දෙවි කෙනෙක් ලෙඩෙකුට. ඔබට ලොකු වටිනකමක් තියෙනවා. ඔබ දෙවි කෙනෙක්. ඔබ ගාව දණින් වැටිලා කියන්නේ අනේ දොස්තර මහත්මයෝ මාව බේරගන්න. අනේ මම මේකෙන් පෙළෙනවා මට දරුණු ඔළුව කැක්කමක් තියෙනවා මාව මේකෙන් බේරගන්න. ඔබ ගාව දණින් වැටිගෙන ඉල්ලන්නේ ලෙඩු. අන්නේ වෙලාවේ තියෙනනේ ඔබට ලොකු බලයක් තියෙනවා මේ ලෝකේ හදන්න. ඒ ලෙඩේ හරිප කළාද පස්සේ තියෙනුනේ ඒ අය ඔබවත් උපාදාන කරගන්න. උපාදාන කරගෙන සැනසෙන කී කියා යන්න පුළුවන්. මේ දොස්තර මහත්තයා තමයි මේ දොස්තර නෝන තමයි ලෝකේ ඉන්න හොඳම දොස්තර නෝන කියලා. ඇයි ඒ? අර ඒ තරම් පිළිපිලි හිටපු කාය තෙලිල්ල දුරු කරපු නිසා. අන්නේ වෙලාවට ඔබ කිව්වනම් මමත් මේ වගේ ධර්මයක් අහනවා ඔබත් මේ ධර්මය අහන කායික පෙඩීම් විතරක් නෙමෙයි ඔය මානසික පෙඩීමත් දුරු කරගන්න කියලා පින්වතුනි ඔය CD එක ඔලූඩ තියාගෙන යන්නේ ඔය තිරිස. ඉතින් ඔබට කොච්චර අවස්ථාවක් තිබුණද බලන්න ලෝකයේ සූපපත් කරන්න. භික්ෂුන් මහන්සියලාට මේ ලෝකයේ සූපපත් කරන් තියෙනවා ඒ ඉඳ වාහත වගේම ඔබටත් තියෙනවා ඒක කරන්න. පොලිසියේ මහත්මයෙක් මේක අහනවා නම් පින්වතුනි පොලිසියේ මහත්මයාටත් පුළුවන් ඒ කරුණාව පතුරවන්න. මම දන්නේ නැහැ එයා ඒකට දැක්කේද කියලා. තමන් හිර බාරයට ගත්ත එකෙක් ඉන්නවනම් ඒක ගාවට ගිහිල්ලා එක විනාඩියක් කරුණු කාරණා පැහැදිලි කරලා දීලා ඔබ මේ මොකද්ද කරන්න යන්නේ මහා ධර්ම මහා පාප කර්මයක් ඔබ මේ කරන්න යන්නේ ඔය ටික විස්තර විග්‍රහ කරලා දීලා ඕයන් බින්ද දෙවිලා සත්පුරුෂෙක් වයන් කියලා මෙන්න මේ CD එක ගහපන් කියලා දුන්නා නම් ආපහු හැරයක් පොලිස් ජීප් එකේ යන්න ඕනේ නැහැ නේද ඒ ගමට ඒක අල්ලන්න කවර කවදාක්වත් ඒක විතරක් නෙමෙයි ඒකගේ වටේ ඉන්න එකෙක් අල්ලන්නවත් යන්න ඕනේ නැහැ නේද බලන්න පිටුතුනි මොන තරම් මිදෙනවද කියලා මේ ලෝකේ අද හේතුව නැසන් නැතුව පිංගුදෙනි ඵලේ නැසන් හදනවනේ මේ කිරිස් එක්කෝ මේකතු වෙන. හේතුව පැත්තක ඵලේ නැසන්න තමයි හදන්නේ. ඉතින් තථාගත ක්‍රමයේදී නෙමෙයි. ඒක නිසා කවදාවත් පිංගුදෙනි ලෝකයේ සූපපත් වෙන්නේ නැහැ ওই ක්‍රමයේ. ඉතින් මේ වහල හදනවා නම් හොඳයි. ඉතින් නැත්තම් ඉතින් ඒකනම් ධර්මයේ විකෘති කරන්න කියලා බැරි බැරි යන්නේ ඉතින්. කොහොමද පිංගුදෙනි ඉතින්? ඉතින් දයාවට හැමිනුනා. දයාවට හැමිනුනා දැන් කරුණාවේ. ඊළඟට මුදිතාව කියලා එකක් තියෙනවා ඒක ඊට වඩා අමාරු දෙයක්. දැන් මෙත්තාව ලේසි. දැන් ඔබට බණ කියන එක හරි ලේසි. නමුත් අර අරේ ගෝයරි වැල්ල ඉන්නවා ඉන්න විදියක් නැහැ. හරි කොනවා හරි ක්‍රමවේදයක ඉන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ඔතනට ගිහිල්ලා බණ කියන එක අමාරුයි. මුදිතාව කියන එක ඊට වඩා අමාරුයි. මුදිතාව කියලා කිව්වහම අද ලෝක සම්මතයේ මුදිතාව කියලා හඳුන්වන්නේ මකුළු ගෙදරකට ගියා වගේ තව කෙනෙක් සතුට වෙන වෙලාවක ඒ සතුට වීම දැකලා අනේ කොච්චර ශෝද්ද මුන් සතුට වෙනවා නේ කියලා ඒකට අනුව සතුට වෙන්න කියන තව කෙනෙක්ගේ සතුටක් දැකලා තව කෙනෙක්ගේ දියුණුවක් දැකලා ඉවරලා ඒකට අනුව සතුට වෙන්න පුළුවන් නම් ඒක මුදිතාව කියලායි කියන්නේ. ඉතින් තව කෙනෙක් හොඳටම සතුට වෙන වෙලාව මගුල් ගියක් නේද? මගුල් ගෙදරක ඉන්නේ උන් ටිකක් නේද බොහොම සතුටින් ඉන්නේ. එහෙනම් මගුල් ගෙදරක ඉන්නේ උන් ටිකක් එයා බලලා ආනේ මම හොඳට සතුටින් ඉන්නවා නේ කියලා ඒකට අනු සතුට වෙනවා. ඒක අපි හොඳට මහා දරුණු මිනිස්සේ. ඇයි ඒ? මගුල් ගෙදරක ඉන්නේ උන් ටික දිහා පොඩ්ඩක් බලන්න. මොනව කරගෙන තියෙන්නේ? අතේ වීදුරුවක් තියාගෙන මැද්දේ බෝතලයක් තියාගෙන හට්ටියත් එක අරක්කු බොනවා පිළිසියා. අරක්කු ඉදින් ලෝකේ තියෙන ප්‍රශ්නේ විසඳනවා. තව පිරිසක් මේ මගේ සාරිය බලන්නකො මේ මගේ මාළි බලන්නෝ කියලා අනුන් එන්නේ ඉල්ලගත්ත කන කරා බලන ටිකක් දාගෙන ආපු පිරිසක් මාළි උපද්ද උපද්ද මේ බලන්නකො මේ කී කී ඔක්කොම වෙන්නේ. තව කොල්ල කුරුට්ට පිරිස මේ එතන ඉන්නවනම් කවුරු හරි ලස්සන කෙල්ලෙක් දෙන්නේ කොහොමද ගියා බල බල කෙනා දාලා ඉන්නවා. තව කට්ටිය මොකද කියන්නේ ආනේ කොච්චර කෑම දිනවද මේ ටික කාලා දාන්න ඕනේ කියලා ඉතින් පෙරේත කමිට බලන් ඉන්නවා. ඕක නේද සතුටද? තව කට්ටිය මොකද කරන්නේ කියන්නේ කට ගොන්න බීගෙන ඉවරලා පුටුවක් කරගෙන අනිත් එකක ඔළුවට ගහන ටෝක් ගාලා ඔළුව පැල්ලෑ. ඒ වගේ නේද බෞල් ගල්වල වෙන්නේ. තව කට්ටිය මොකද කරන්නේ එහා පැත්තේ සංගීතයක් දාලා දිනවා ඕකට අනුව දෙකට හැරිච්ච පණුව වගේ ඒ නටන නටන නටන පීඩාවට පත් වෙමින් ඉන්නවා. දැන් මොකද බින්දුනේ? දැන් මට කියන්නකො. දැන් ඕකට අනු සතුට වෙන්න බලන්න. ඕකද මුදිතා. සතර පායට යන යුන් ටිකක් දිහා බල බල සතුට වෙනවා කියන එක බින්දුනේ මුදිතා. ඒක නෙමෙයි බින්දුනේ මුදිතාව කියලා කියන්නේ මුදිතා සාසනේ නම් මුදිතාව කියලා කියන්නේ බින්දුනේ මෘදු බව. මෘදු බවටපත් වෙන. ආලෝක යක්ෂයාට තථාගතයන් වහන්සේ කරුණාව නෙමෙයි දැක්වීම මොකද? මුදිතාව දැක්කේ ලේසි වැඩක් නෙමෙයි. අඟුලි මාලට මුදිතාව දැක්කේ ආවේ මොකද්ද? තෝ මොකද බල මගේ කුටිය කරන්නේ බහැටි එළියට මගේ විමානයෙන් බහැටි එළියට. තෝ මොකද උතර කරන්නේ කියලා ගත්ත අඩයටිය දමල ගැහුවා. තථාගතයන් වහන්සේ මුදු බවට පත් වුණා. උන්වහන්සේ වෙන අදිස්ථාන කරගෙන තෝ සුනු විසුනුයන් කියලා මොකද වෙන්නේ? මේ බුදු කෙනෙන්නේ බින්දුනේ. ඒ වෙලාවේ අදිස්ථාන කරනවා නම් එහෙම තෝ සුනු විසුනුයන් කියලා අර යක්ෂයාගේ දූවිල්ලක්වත් හොයන්න වෙන්නේ. එහෙම කළේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ මෘදුතාවයට පත් වුණා. මෘදු වුණා. හෙල්ලෙන් දමල ගැහුවා අඩ යටින් තෝමරෙන් දමල ගැහුවා හරි කියන. මාන ඵලයන් එළියට. හා මං යන්න. ඇයි මෘදු වුණා? තව මෘදු වුණා. මොකද පින්වතුනි යම් කිසි කෙනෙක් සැඩපරුසව ඔබට එන්න එන්න ඔබ මෘදු වෙන්න පින්වතුනි ඒ කෙනාගේ සැඩපරුස ස්වභාවය ටික ටික ටික ටික අඩු වෙනවා. මොකද හේතුව ඔබ සැඩපරුස වෙන්න වෙන්න පරුස වෙනවා. පරුසා වාචාන් ඒවා පරුස කියලා කියන්නේ පින්වතුනි තව කෙනෙක්ගේ හිතක් සැඩ බවට පත් කරන වචන. එනම් පරුසා වාචා වගේම පරුසා වැඩක් තියෙනවා. පරුසා කාය කර්මයක් තියෙනවා. වා මේ වචී කර්ම විතරක් නෙමෙයි. තව කෙනෙක්ව සැඩ බවට පත් කරන වචන තියෙනවා. තව කෙනෙක්ව සැඩ බවට පත් කරන වැඩක් තියෙනවා. එහෙනම් තව කෙනෙක් ඇවිදින්න පිඟුතුනි ඔය විදිහට Taman මේ ටික ඒ විදිහට හැපෙන්න යන වෙලාවට ඔබට පුළුවන් නම් මෘදු බවට පත් වෙන්න. ඔබ මෘදු බවට පත් වෙනකොට ඒ කෙනා සැඩ බවට පත් වෙන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ඔබත් කෑ ගහගෙන යන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ ඒකට? අන්නේ වෙලාවේදී ඔබ කියන වචනයන් නිසා ඒ කෙනාගේ හිත තව තවත් සැඩ බවට පත් වෙනවා. ඒ කෙනාගේ හිත තව තවත් සැඩ බවට පත් වෙනකොට ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? තව තවත් සැඩ වෙලා තව තවත් සැඩ වෙලා අන්තිමට ප්‍රාණඝාතී ක්‍රමවේදයකින් තමයි ඔබ කෙලවර වෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ මුදිතාව පැතිරෙව්ව පිමුතුනි ආලෝක යක්ෂයාට. පාය මහන ඵලයන් එළියට ගිහම හොඳයි මයි යන්න. මෘදු වුණා. මේ කවුද පිටුතින් මේ එළියට වඩින් පොඩි ළමයෙක් වගේ. මේ යක්ෂයෙක් කියලා කියන්නේ මගේ ශාස්ත්‍රුන් මහන්සේ පිටුතින් මේ තුන් ලෝකාග්‍ර දක්කිනේ. මේ මේ තුන් ලෝකෙ විතරක් නෙමෙයි පිටුතින් කෝටි ලක්ෂයක් මහ සක්වලට. උන්වහන්සේගේ බුද්ධාඥාව පතුරු ගන්න පුළුවන් මහා උත්තමේ පොඩි ළමයෙක් වගේ එළියට යනවා. එන මට බැරිද පින්වතුනි? ඔය ධර්මයයි ඔබයි ආරාමයට කෙලසන්නේන පිරිස. ගේ කෙරෙහි මෘදු බවට පත් වෙලා ඉවරලා ඔය පළවෙනිද කරන්න හිටිය මහාන පින්කම පස්සට දාන්න. ඒක නිසා තමයි පස්සට දැම්මේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අයියෝ මේගොල්ලෝ මේ මොකද්ද මේ පළවෙනිද පැවිදි පින්කමක් කරන්න ඉඳලා දැන් ඒක නැවැත්තුවනි. නෑ. අසත්පුරුෂ තිරිසක් විසින් අසත්පුරුෂ වැඩ කටයුතු කරගෙන එනකොට ඒ අය කෙරෙහි මුදිතාවට පත් වෙලා පින්වදේ මොකද මගේ ශාස්ත්‍රුන් වහන්සේට අත්‍තර දෙයක් කරන්න පුළුවන් කවල වෙනන්න මේ යකෙක් එක්ක. උන්වහන්සේ අදිස්ථාන කරා නම් පින්වදේ දූවිල්ලක් වෙන ඔය යක්ෂය. වැසිමුණි රජුලුවන්ට එහෙම කිව්වා නම් ඇයිද යදන් වලින් බැඳගෙන යන්නේ? ඉතින් ඒක කරන්න නෙමෙයිනේ උන්වහන්සේ එතනට වැටින්නේ. මුදිතාවය නිසා උන්වහන්සේ එතනට වැටින්නේ. එන උන්වහන්සේගේ දිවිත මුදුතාවෙන් එක බිඳුවක් මං අරන් තියෙනවා. ඒක බිඳුවක්. ඒක නිසා තමයි ගහන්න ඉවසගෙන ඉන්නේ. ධර්මය අයුබයි කියන්නේ පින්වතුනි විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් ඉන්න වැඩපිළිවෙල. රටවල් 44ක ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් ලංකාවෙත් එක්ක සද්ධර්මයේ ශ්‍රවණය කරන. ඇවිස්සුවා නම් පින්වතුනි ගම් වැහෙයිනි ගිහිල්ලා. ධර්ම දේශනාවේ කිව්වා නම් සීලු දෙනාම එන්න කියලා. ගමක් වහගන්න බැරිය ගිහිල්ලා. ඇයි ඔය කියන්නේ? මෘදුතාවයට පත් වෙලා පින්වතුනි කරන්නේ ඕන එකක් ගහන්න පුළුවන් ඕනි ධර්මයක් ගහන්න කියලා පැත්තකට එනවා. ඔබත් එහෙමම කරන්න. තථාගතයන් වහන්සේට ද්‍රෝහි වෙන්නේ නැහැ පින්වතුනි මොනම හේතුව නිසාම. පණ ගියත් ද්‍රෝහි වෙන්නේ නැහැ. මොකද මේ මහාන ක්‍රියාත්මක කරන්න ගත්තේ ආත්ම වංචාවක් කරගන්න නෙමෙයි. ඒක තමයි මහාන. තථාගතයන් වහන්සේගේ ක්‍රමවේදයට අනුව පරිබාහිරව කිසි දෙයක් කරන්න නැතුව මේ ක්‍රමවේදය තුලින්ම නිවන් දකින්න ක්‍රමවේදයට යන්නේ. ඒවා පිළිගනි අපිට වැටහෙලා ඒකමයි තියෙන්නේ. මේ පැවිදි වෙන දවසේ හිටපාය නෙමෙයි දැන් ඉන්නේ. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මාර්ගයේ වැඩිගෙන යනවා. ඒ අවශ්‍යතාවයේ පූර්ණේ වෙලයි ඒ අදාළ කාලේ වෙනකොට. එහෙම තමයි වෙන්නේ. එහෙමනම් පිළිගනි ආලෝක යක්ෂයාට මුදුතාව දැක්කා. අර බැහැල ඵලයන් කියනකොට පින්වතුනි මේ මහා උත්තමයා බැහැල ගියා එළියට. උන්වහන්සේ වඩිනව එළියට නිකන් හිතලා බලන්න. පොඩි දරුවෙක් වගේ. ආ දැන් වරෙන් ඇතුළට. ආ මං එන්න. ඔබ තුල තියෙනවද පින්වතුනි ඔය කියන මුදුතාවය? හිඟන්නේක් නම් ඔය දේ කරන්නේ යක්ෂයාට බයි. මේ කවුද පින්වතුනි මේ? ඒකයි මම කිව්වේ. මේ මගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මහා මොග්ගල්ලාණන් වහන්සේට පුළුවන් ශ්‍රීපාදේ සුලංගිල්ලේ සක්ක දෙවියන්ගේ විද්‍යෝත්පහය හොල්ලන්න තුලංගිල්ලෙන් තට්ටුවක් දාන්න. මේ මගේ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන නෙමෙයි මම මේ කියන්නේ. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා ගැන. එහෙනම් මගේ ශාස්ත්‍රෝන් වහන්සේ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන්. එහෙව් මහා ගුණයක් තිබෙච්ච මහා පුරුෂයා අර මෘදුතාවයට පත් වෙලා පින්වත්නි ආයේ වරෙන් ඇතුළට කිව්වම ඇතුළට වැදියා. ඉතින් ඔබ ඔබට බැරිද ඔකෙන් එක බිඳුවක් ගන්න? බිඳුවක් අරගෙන කටයුතු කරන්න වරදීද බලන්න. ඊට පස්සේ අඟුලි මාර්ග මොකද කරන්නේ? මහණ ඔය හිටු තෝ මරන්න මට. තෝගේ ඇඟිල්ල කපා ගන්න ඕනේ මට. පස්සෙන් පන්නගෙන දීපේ. මෘදුතාවේ. එහෙනම් පිටුතුනි ඔන්න ඔය කියන මෘදුතාවේ තමන් තුළ ඇති කරගන්න. එහෙනම් මෘදුතා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න. කවර කවදාකවත් පිටුතුනි තථාගතයන් වහන්සේගේ උපේක්ෂාවට නම් පත් වෙන්න එපා. දේවදත්ත කෙරෙහි දේවදත්ත හාමුදුරුවෝ කෙරෙහි පින්වතුනි අවසාන කාලේ තථාගතයන් වහන්සේ උපේක්ෂාවට පත් වුණා. අවවාද අනුශාසනා කරන එක අතහැරියා. එතනට වැටෙන්න එපා. ගෞරව. මේ භික්ෂු සංඝයා වහන්සේලාගේ උපේක්ෂාවට වැටෙන්න එපා. තමන්ට ගුරුහරු ගන් දෙන මහා උත්තමයන්ගේ උපේක්ෂාවට වැටෙන්න එපා. මට මතකයි සිංහදෙන ඉංගලන් තින්න පොන ධර්මය අවබෝධ කරගත් අපේ මහත්මේ මැසේජ් එකක් එවනවා, පණිවිඩයක් එවනවා. මාගේ ගුරුදේවයාට මා කෙරෙහි උපේක්ෂාවක් නම් කවර කවදාක්වත් සිදු නොවේවා. මෙත්තාවක්ම වේවා, කරුණාවක්ම වේවා, මුදිතාවක්ම වේවා, උපේක්ෂාව නොවේවා. එනම් පිවිතුනි තිරිසන් සත්තු කෙරෙහි තථාගතයන් වහන්සේගේ තිබුණ උපේක්ෂාව මොනව කරන්නේ? ඇල්ල වැඩකුත් නැහැ, ගැල්ල වැඩකුත් නැහැ. මොනව කරන්නේ? වැඩේ වෙලා ඉවරයි. අන්න ඒක නිසා පිටුතුනි ඒ උන්වහන්සේ උපේක්ෂාවට පත් වුණා. එහෙනම් දැන් ඔබ දන්නවා මේ ශාසන විනේ මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න, මුදිතා සහගත කාය කර්ම වචී කර්ම කරන්න, මනෝ කර්ම කරන්න, කරුණා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න, උපේක්ෂා භාගකට පත් වෙන්න බැරිම නම් උපේක්ෂාවට පත් වෙලා කටයුතු කරන්න. උපේක්ෂාව කියන එක උතනින් ශ්‍රේෂ්ඨ වෙනවා. තේරුම් ඒකට හේතුව අර ඇලිල්ලක් ගැලිල්ලක් නැති නිසායි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒක නිසා තමයි ඒක ගිහිල්ලා ඉහළ බ්‍රහ්ම ලෝකයක තැන්පත් කරවන්නේ. එතන ඇලීමක් ගැටීමකින් දුර වෙලා යන්නේ නිසා. එහෙමනම් තේරුම්ගනි දයාවට පැමිණ දැන් ලේසි පහසු පුතේකට කරන්න පුළුවන් වැඩද ඒ? මම මේ තාම විග්‍රහ කරන්නේ පානාති පාතා පටිවිරතෝ හෝති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ උඩින් පල්ලෙන් ඒත් මම මේ කතා කරන්නේ. ඒකයි කියන්නේ සිඳුනි තථාගත දහම මෙලෙසයි කියලා ගන්න යන්න එපා. මහා සාගරයේ වගේ බහින්න බහින්න මහා ගැඹුරකට බහින්න. ජීවිතේ හදා ගන්න මේ දේවල් ගන්න. මේ කියපුව ආයි අහලා තියෙන තමන්ම වෙනස් කරගන්න. කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කරන්න තියෙන්නේ නැතුව මේ නිකන් වෙ කොහෙටද කියලා ඉඳගෙන මමද සියලු ලෝක සියලු සත්‍ය වලි දුක්ඛතා නිරෝගී වෙත්තා සූපත් වෙත්තා ඒ වටි කියලා විතරක් හරියන්නේ නැහැ. කරන්න පුළුවන් උපරිමයෙන් මේ දේවල් කරන්න. අන්න එහෙනම් ඔන්න ඔය වෙලාවේදී තියෙන්නේ අර කියපු කාරණාව උදා වෙනවා. එහෙනම් මෙත්තා සාගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කරනවා, කරුණා සාගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කරනවා, මුදිතා සාගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කරනවා බැරි මුලොත් තියෙන්නේ උපේක්ෂාවටපත් වෙනවා. ඔන්න කිව්වා දයාවට පැමිණ. ඊළඟට තියෙන්නේ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරන්නේ. එවනම් දැන් වැටහෙන්න ඕනේ තියෙන්නේ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවක් ඇති වෙනවා. අනුකම්පාව කියලා කියන්නේ තියෙන නිරන්තරයෙන් ඇතිවෙන අනුව කම්පණයටපත් වීම. ඔබගේ අනුකම්පාව එකක්, තථාගතයන් වහන්සේගේ අනුකම්පාව තව එකක්, රහතන් වහන්සේගේ අනුකම්පාව තව එකක්. අනුව කම්පණයටපත් වෙන. තමන්ගේ දෙන මානසික ස්වභාවයට අනුව කම්පාවටපත් වෙන ස්වභාවයක් තියෙන. එහෙනම් සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරන පුද්ගලයෙක් බිහි වෙනවා. මේ ශික්ෂා පදේ රකින්න මහ උත්තමයා. එතකොට හිතානුකම්පාව කටයුතු කරනවා පිළිතුරේ එකම බිඳු මාත්‍රයක්වත් අපමල් රේණුකවත් තමන්ගෙන් කාටවත් අවඩක් සිද්ධ වෙන්න දෙන්නේ නැතු. තමන් වචනයක් කතා කරන වෙලාවේදී වචනය ගැන පරිස්සම් වෙන. ඒකයි මම කිව්වේ පිළිතුරේ මේ ශික්ෂා පදේ රකින්නකොට දස කුසලයෙන් වැඩෙනවා. දස අකුසලයෙන් දුර වෙනවා. එහෙම ක්‍රමවේදයක් තියෙන්නේ. යම් දවසක තියෙන්නේ සබ්බ පාපස්ස අකරණං කියලා ආවන අනේක නිවම්මග කියලා කියන. සබ්බ පාපස අකරණං කියලා වැටහිලා ආවන. එහෙනම් සියලු පාපයන් අකර්මන්නේ කරන වැඩ පිළිවෙලක ඉන්නේ මේ. කතා කරනකොට පින්වතුනි 10 පාරක් හිතලා ඒ කතා කරන්නේ. තව කෙනෙක්ගේ හිතක් රිදෙන්නේ නැති වෙන සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි. ඒක වචන මාත්‍රයකින්වත් හිත මාත්‍රයකින්වත් පින්වතුනි කවදාකවත් අවඩක් වෙන කතා කරන්නේ නැහැ, හිතන්නේ කරන්නේ නැහැ. සියලු ප්‍රාණ භූත කියලා කිව්වෙ තියෙන ප්‍රාණයක් ලබා ගන්න හෝ උප්පත්ති ලබා ගන්න හිතාගෙන ඉන්න වැඩ පිළිවෙලක් කරන හැරි කවුරු හරි ඉන්නවද? ඒ සියලු දෙනා. එහෙම නැත්නම් හතර මහා භූතයන්ගෙන් යම් උපතක් ලැබුවා එක එක ආකාරයෙන් ගන්න නිරුක්ති. භූත රූප හතරෙන් උප්පත්ති ලබා කවුරු හරි කෙනෙක් ඉන්නවද? නැත්නම් පහළ වෙන්න කියන කවුරු හරි කෙනෙක් ඉන්නවද? ඔය සියලු දෙනා සියලු ලෝක සියලු සත්වයෝ කියලා ගන්න උතන. ඒ මාර්ගෙට තියෙන මේ සියලු ලෝක සියලු සත්වයෝ කියලා අරගෙන එතනින් එහාට මේක හිතා ගන්න. හිතානුකම්පාව කටයුතු කරන මේ උත්තරය. එන හිතානුකම්පාව කටයුතු කරනවා කියලා කිව්වෙ තියෙන්නේ ඒ පුද්ගලයන්ට ගිනි දෙන කටයුත්තක් කරන්නේ නැහැ. නිකම්ම හිතන බලන් තියෙන්නේ හොරකම නිසා මොන ගින්නක් ඇති වෙනවද කියලා. එහෙනම් ගිනි දෙන කටයුත්තක් කරන්නේ නැහැ. ඔබ හිතලා බලන්න ඔබට අම්මා දෙනවා පුතේ මේ પરම්පරාවෙන් මට හිමි වෙච්ච මාළේ. උඹගේ ආච්චි අම්මා තමයි ඉතින් ඔය පුතේ මගේ මට දුන්නේ. ආච්චි අම්මට මේ මාළේ දුන්නේ ආච්චි අම්මගේ අම්මා. එනම් මේ પરම්පරා දෙක තුනක ඉඳලා එන මේ මාළි පුතේ පවුම් දෙකක් වටිනවා. හැබැයි පවුම් දෙකට වඩා පෞරාණික කම නිසා අපේ කම නිසා මහ විශාල ප්‍රමාණයක් වටින දෙයක් පණ වගේ ආරක්ෂා කරගනින් කියලා ඔබගේ කරට දාන්න. ඔබ වැඩ ඇරිලා ගෙදරේ දෙටින්ගේ ට්‍රේල් බයික් එක දෙන්නේ කැවිදilla. එතනින් ඔබගේ මාළි කඩාගෙන ඇදගෙන දුවද්දි නැත්තම් ඒ ට්‍රේල් බයික් එකෙන් යද්දි ඔබගේ පපුවට එන ගින්න කොහොමද කියලා හිතලා බලන්න. මහා ගින්නකින් ඔබ දැවෙන්න පටන් ගන්නවා නේද? ඒ වෙලාවේ අනේ මට මගේ අම්මා දීපු දේ પરම්පරාවෙන් ආපු දේ පවුම් දෙකට වඩා මට කොච්චර වටිනවද මේක? ඇයි මේක කරේ? අනේ ඔබ දීලා යන්න වචන පිට වෙන්නේ නැහැ පින්වතුනි ඔබගේ කටින්. එහෙනම් ඒසා මහා ගින්නක් පින්වතුනි හොරකම කියලා කියන්නේ. ඒ ගින්න කවදාකවත් අවුලවන්නේ පාතාව කෙනෙක් ගිහිද ඇතුළේ. එහෙනම් සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරනවා කියලා කියන්නේ පින්වතුනි ඒ ගින්න කවදාකවත් අවුලවන්නේ නැහැ හිතට. කටවදිනේ විතරක් මේ වාරං හරියන්නේ. එහෙනම් පින්වතුනි තමන්ට නොදුන්න දෙයක් කවර කවදාක්වත් ගැනින්න ඒකයි කිව්වේ මේ ශික්ෂාපදේ රැකෙද්දී අනිත් ශික්ෂාපද රැකෙන. ඒ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි තාරු කම්පිය කටයුතු කරන. එහෙනම් හොරකම කියන එක බින්දු මාත්‍රයක්වත් කරන්නේ නැහැ. මට අහිමි දෙයක් තියෙනවා නම් මං ගන්නේ නැහැ කවදාක්වත්. මං නිසා කවර කවදාක්වත් තව කෙනෙක්ගේ හිත තුල ගිනි ඇති වෙන්නේ පා කියන හැඟීමක තමයි ඉන්නේ. අඩියක් තියෙන වෙලාවේ සලකලා බලනවා මං නිසා ගිනි ඇති වෙයිද මේ පුද්ගලයාගේ හිතොල්. එහෙමනම් ගිනි ඇති වෙන්නේ පා. මම මේ අතට හැරෙද්දි ගිනි ඇති වෙයිද මේ අතට හැරෙද්දි ගිනි ඇති වෙයිද? ඒ ආකාරයෙන් බලබලා බලබලා පින්වතුනි මේ ප්‍රාණ භූතයෙන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කර. නිගමට හිතලා බලන්න පින්වතුනි තමන්ගේ ස්වාමි පුරුෂයාට දැඩිලෙස ආදරය කරන බිරිඳක් බිරිඳට දැඩිලෙස ආදරය කරන ස්වාමි පුරුෂයෙක් ඉන්නකොට මේ බිරිඳට විවිධාකාරයෙන් ගතු කියලා අර ස්වාමි පුරුෂයා කෙරෙහි බිඳෝලි ඉවර වෙලා ඒ බිරිඳව අනියම් සම්බන්ධතාවයකට පටලව ගත්තොත් අර ස්වාමි පුරුෂයාට මොන වගේ දෙයක්ද හිතෙන්නේ කියන මොන වගේ පපුවේ ගින්නක්ද පපුවේ ඇවිලෙන්න පටන් ගන්න කියලා. ඔය පැත්තම අනිත් පැත්තට කළොත් ඉංග්‍රීසි අර කියන බිරිඳගේ හිතේ මොන තරම් ගින්නකින් පැසවනවද කියලා හිතර බලන්න. මේනම් මේ පපුවට ගිනි දෙන වැඩපිළිවෙලක් නේද මේ කරන්නේ. නිගමන හිතර බලන්න ඉංග්‍රීසි සහෝදරයෙක් තමන් පණ වගේ ආරක්ෂා කරනවා සහෝදරියෝ. හිමීට මොකද කරන්නේ කොල්ලෙක් කුරුට්ටෙක් ඒ කෙල්ලගේ ඔළුවට විස බීජ දාලා ඉවර වෙලා කොහොම හරි අදගෙන ඔය රෙස්ටුරන්ට් එකට ඇදගන්න. ඔය වෙලාවේ නිගමන හිතර බලන්න අර සහෝදරයාගේ පපුවට මොන තරම් ගින්නක් එනවද කියලා. එහෙනම් ඔය ගිනි අඳුර ගන්නවා පින්වතුනි තමන්ගේ නංගිට තමන්ගේ අක්කටත් ඔය කාර්යය සිද්ධ වුණොත් එහෙනම් මොන තරම් ගින්නක දැවෙන්න වෙනවද තමයි. මේසා ගින්නක් නම් මම කවදාකවත් මේ ලෝක සත්‍යයට දෙන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්න මහා උත්මේක ඔය ශික්ෂාපදේ රකින්න. අම්මෙකුට තාත්තෙකුට මොන තරම් ගින්නක්ද බලන්න තමන් පණ වගේ ආරක්ෂා කරගත්ත තමන්ගේ දුව දූෂණය කරලා දාලා ගියොත් දුව රවට්ටන කලාදයක් බැඳගෙන හරි ගිහිල්ලා රවට්ටන ඉවර වෙලා ඒක අනාථ කරලා දැම්මොත් මොන තරම් මහා තාපයක් අර ගිනි ගිනි කොච්චර ඇවිල්ලාද අර අම්මගේ තාත්තගේ පපුවේ. එහෙනම් පින්වතුනි සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන කෙනෙක් කවර කවදාකවත් ඔය විදිහට කරන්නේ නැහැ. එහෙනම් මේකේ නාතින් තුන්වෙනි ශික්ෂාපදයක් මනාකොට රැකිලාද. ඊළඟට පින්වතුනි කවර කවදාකවත් බොරුවක් කියන්නේ නැහැ. බොරුවක් කියලා ගිනි දෙන්නේ නැහැ තමන් කෙනෙකුට. ලෝකේ සාරයි කියලා කවදාකවත් ගිනි දෙන්නේ නැහැ ලෝකෙට. ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියලා ඉවරලා ලෝකෙට ගිනි දෙන වැඩ පිළිවෙල නවත්තන කසාදේ සාරයි කියලා කවදාක්වත් කියන්නේ නැහැ. කසාදේ නිසා දුක් විඳිනවා මිනිස්සු ඒ දුක් විඳින එක අවබෝධ කරගෙන නොකිය හිටියත් කමක් නැහැ. පිටුතුනේ සාරයි කියලා කියන්නේ නැහැ. බොරු කියලා මිනිස්සුන්ව මුලාවටපත් කරන්නේ නැහැ. දරුවා සාරයි සාරයි කිය කියන්නේ නැහැ. පිටුතුනේ දරුවා නිසා අප්‍රමාණ දුක් විඳින දෙමාපියෙක් දරුවා පොඩ්ඩක් ඉස්කෝලේ යන්න පරක් වුණා නම් ඒකට ගිනි කන දෙමාපියෙක් ගිනි කන අම්මෙක් තාත්තෙක් කවදාද කිව්වා නම් එහෙම දරුවා කියන කෙනා හරි සාරයි දරුවා නිසා මහා සැපයක් අපි විඳ කියලා. ඒක පින්වතුනි මහා බොරුවක් මේ ලෝකෙට කියන. නිවන් දකින්න කෙනෙක් නිවන් දකින්න උත්සාහ කරන කෙනෙක්ගේ නිවන වහලා දාන්න තරම් මහා බොරුවක් ඔය කියන්නේ. ඇත්ත ඇත්ත රැගෙන කතා කරන සත්‍යයෙන් සත්‍ය කල්පනා කතා කරන එනම් තව කෙනෙකුට ගිනි දෙන්නේ නැහැ පින්වතුනි සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන. එහෙනම් නිකවට හිතලා බලන්න පිළිදෙන කේලම් කියන පරුස වචන කියන හිස් වචන කියන වැඩ පිළිලේ දෙන්නේ නැහැ. කේලම් කියලා කවර කවදාකවත් දෙදෙන එක බිඳවන්නේ නැහැ. මෙතනින් අහගෙන අතන අනුන්ගේ බිඳවීම පිණිස එතන කියන්නේ නැහැ. එතනින් අහගෙන මේ අයගේ බිඳවීම පිණිස මෙතන කියන්නේ නැහැ. ඒ විදිහට මිනිසුන්ගේ ભેද බින්න කරන්නේ නැහැ. ස්වාමි පුරුෂයාගේ බිරිඳයන් මේ ભેද බින්න කරන්නේ නැහැ මේ පුද්ගලයා. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි දානුකම්පිතව කටයුතු කරනවා. සැඬ බවට පත් කරන්නේ නැහැ කුණුහරුප කියලා. පරුස වචන කියන විරලා අන් හිතක් සැඬ බවට පත් කරන්නේ නැහැ. දරුණු කරවන්නේ නැහැ. ඒ හිත් තුළ ගිනි අවුලවන්නේ නැහැ. එහෙනම් පින්වතුනි ඔය ආකාරයෙන් බලන්න දස කුසලයෙන් රැකින යනවා. දස අකුසලයෙන් වෙන්වීමම සිද්ධ වෙනවා මේ ආස්තාව. කවදාක්වත් හිත් තුළ හටගන්නේ නැහැ අනේ මුට දින දේ මුට නොවී මට වියන් කියන. එහෙම දෙයක් හටගන්නේ නැහැ මේ උත්තරයගේ හිත තුළ. ඒ වගේම පින්වතුනි දේශ සහගත හැඟීමක් හටගන්නේ නැහැ මේ පුද්ගලියෝ කෙරෙහි. ඔන්න පින්වතුනි සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි තනුකම්පිතව කටයුතු කරනවා. දැන් මට කියන්න පාණාති පාතා පටිවිරතෝ හෝති කියන ශික්ෂාපදය ඇතුලේ නිවන නැද්ද? සබ්බ පාපස් අකරණං කියන එක නැද්ද? කුසල අසුප සම්පදා කියන එක නැද්ද? සචිත්ත පරියෝ දපණං කියන එක නැද්ද? එහෙනම් පින්වතුනි මේ බුද්ධ සාතනෙම තියෙනව නේද? පාණාති පාතා පටිවිරතෝ හෝති කියලා තථාගතයන් වහන්සේගේ දේශනාව ඇතුලේ. ඔය මම ඔය ටික කිව්වේ උඩින් පල්ලේ. තව විස්තර විග්‍රහ කළා නම් පින්වතුනි තව දවසක් කතා කරන්න පුළුවන් ඔය ශික්ෂාපදය ගැන. අද දවසේ අපි ඔය ශික්ෂාපදේ විතරක් කතා කරා. ඉස්සරහට අනිත් ඒවා කතා කරනවා. කතා කරන්න විදිහක් නැහැ නේද? දවසින් දවස එක එක කතා කරගෙන යන ඔය ශික්ෂාපද ගැන. එහෙනම් දැන් මේ ශික්ෂාපදයක් ගත්ත නම් පින්වතුනි මේ ශික්ෂාපදේ පණ වගේ රකින්න. මේ භික්ෂූත්‍රය උදා කරගත්ත භවේෂය කරනවා කියලා අදිස්ථාන කරගත්ත මහා උත්තම පිරිසක් අද මෙතන ඉන්නවා. සංඝසාදානවා කියලා හිතාගත් අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමන ගහලා ඉවරයක් කරලා දානවා කියලා අදිස්ථාන කරගන්න මහා අනපතුරුවන් තථාගතයන් වහන්සේගේ මහාන ක්‍රියාත්මක කරගන්න ආපු පිරිසක්. එහෙනම් පිළිතුරු ඔය ශික්ෂාපදේ තමන්ගේ දිවි හිමියෙන් ආරක්ෂා කරගන්න. ඔය ශික්ෂාපදේ ඔබ දිවි හිමියෙන් ආරක්ෂා කරද්දී පිළිතුරු ඔය ශික්ෂාපදේ ඔබ ආරක්ෂා කරා ඊට පස්සේ මේ භව ගමනින් එතෙර වෙන්න. මේ ගෝරතර භව ගමනින් නිදහස් වෙලා යන්න. ඒකේ විදිහට කරගන්න. එතකොට භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි පිළිතුරු මෙතන මේ ධර්මයේ ශ්‍රවණය කරන භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම මේක අවබෝධයට ගන්න ඕන. අවබෝධයෙන් අරගෙන තින්නුතුනි තමන්ට පුළුවන් ආකාරයෙන් මේක රකින්න. මොකද මේ කියපු කාරණාව පිළිබඳව ඔබට නොරකින්න අවස්ථාවක් නැහැ. රකින්න බෑ කියලා තැනක් නැහැ. නමුත් අදින්නා දානා පටිගිරතෝ හෝති කියන එක ඇතුළේ නම් පොඩ්ඩක් රකින්න බැරි ක්‍රම වේදයක් තියෙනවා. මොකද දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයින් බලාපොරොත්තු ඇතුව ඉන්නවා කියලා කිව්වහම බත්තක බෙදලා අතට දෙන්න ඕන. අතර දුන්න නැත්නම් ගන්නෙ නෑ. එහෙම නැත්නම් මේක නුඹට කියලා පැත්තකින් හරි තියලා තියන්න ඕනේ. කැප කරලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ගන්නෙ නෑ. ඒකට ඉතින් මහා වීරියක් තියෙන්න ඕනේ. තින්ගුතින් ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි භික්ෂුන් වහන්සේලාගේ වීරිය වඩන මහා උත්තමයන්ට ඕනනම් ඒක කරන්න පුළුවන්. ඒ ශික්ෂාපදේ රැක්කොත් එතනින් එහාට වීරියවන්තයෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. ඒකයි කිව්වේ වීරිය ඉන්ද්‍රිය අධික ලෙස තියෙන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. ඔය ගොඩාක් තින්ගුතින් රුක්ස මූලිකව මහා ඝන කැලේ ඉන්න මහා උත්තමයන් වහන්සේලා ඔය ශික්ෂාපදේ අපවට රකින්න. මොකද උන්වහන්සේලාට ඉල්ල ගන්න කියන්නේ මේ කායින්වත් ගන්න දේවල් නැහැ. මොනවා කියලා ගන්න දුන්නා? පින්ඩපාතිකව ආහාර ගන්න. පින්ඩපාතිකව දෙන යමක් හැදෙන වෙන දෙයක් උන්වහන්සේලාට නැහැ. ඒක නිසා උන්වහන්සේලාට තමයි ඒක රකින්න පුළුවන් ගොඩක්. ඒ ගැන විස්තරයක් අපි ඊළඟ දේශනාවේදී කරමු. ඉතින් මේ මෙන්න මේ කරපු මේ මේ කතා කරපු වැඩ පිළිවෙලේදී පින්නතනේ හැම කෙනෙක්ම අදිස්ථාන කරන්න ඔය කියපු දේ කරන්නේ. හැම කෙනෙක්ම අදිස්ථාන කරන්නේ. එහෙමනම් ආයේ බින්දු මාත්‍රයක්වත් දිනුතුනි තමන්ගේ යටි මේ ලෝකයේ ජීවත් වෙන කිසිම සත්වයකට කිසිම හානියක් තමන්ගේ යටි සිද්ධ වෙන්නේ හේතු නැහැ. හිත කය වචනේ කියන තුන් දොරම පිඟුදිනේ පිරිසුදු වෙලා යන ওই කරුණතුනි. අන්න ඒකයි කියන්නේ මේ පිඟුදිනේ මේ කරුණ කරගෙන මේ ශික්ෂාපදේ මනාකොට රකින්න වල නිවන් මඟ වැඩ නැටි මම පෙන්වලා දෙන්න. තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි. ලේසියම නිවන් දකින පිළිවෙල ක්‍රමයක් කියන්නකො. මාන ඉන්ද්‍රිය සංවරයේ වැඩ. ඉන්ද්‍රිය සංවරයේ වන්න කෙනාට ත්‍රිවිධ සුචරිතේ වැඩෙනවා. ත්‍රිවිධ සුචරිතේ වැඩෙන කෙනාට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙන කෙනාට සප්ත සම්බොජ්ජංගයන් වැඩෙනවා. සප්ත සම්බොජ්ජංගයන් වැඩෙන කෙනාට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. එහෙනම් ඉන්ද්‍රිය සංවරයේ වැඩ. ඉන්ද්‍රිය භාවනා වඩන්න පුළුවන් තරම් කියලා. පින්වතුනි එහෙනම් ඔය පළවෙනි ශික්ෂාපදේ රකින්න කෙනාට ඉන්ද්‍රිය සංවරයේ වැඩෙන්නේ නැද්ද? පළවෙනි ශික්ෂාපදේ රකින්න කෙනාට ත්‍රිවිධ සුචරිතේ වැඩෙන්නේ නැද්ද? මෙත්තා සාගත කාය කර්ම වාචී කර්ම මනෝ කර්ම කරන, කරුණා සාගත කාය කර්ම වාචී කර්ම මනෝ කර්ම කරන, මුදිතා සාගත කාය කර්ම වාචී කර්ම මනෝ කර්ම කරන මහා උත්තමයෙක් නේද මේ? එහෙනම් ඒ කෙනා ත්‍රිවිධ සුචරිතයෙන් වැඩෙනවනේ. යම් කිසි කෙනෙකුට ත්‍රිවිධ සුචරිතයෙන් වැඩෙනකොට තිඟුතේ සතර සතිපට්ඨානෙ වැඩෙනවනේ. මම කියපුවද තථාගතයන් වහන්සේගේ දේශනාව, මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ දේශනාව. එහෙනම් ත්‍රිවිධ සුචරිතයෙන් වැඩෙනවා සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සප්ත සම්බුද්ධංගයන් පූර්ණේ වෙනවා. සප්ත සම්බුද්ධ ධර්මයන් වැඩෙනකොට විද්‍යාව විමුක්ති සාක්ෂාත් වෙලා දසහංගේ සමන්නාගතු අරහති උච්චති කියන ඒ උතුම් වූ අරිහතුන් වහන්සේ ලෝකෙට බිහි වෙනවා. ඉතින් මේ මේ ක්‍රමෙත් ඇතිනේ නිවන් දකින. අද ඉඳලා පටන් ගන්නවා. අවුරුදු 7ක් ඇති හොඳට ඔය ශික්ෂාපදේ මනාකොට තිතට එක බින්දු මාත්‍රයක්වත් කැඩෙන්නේ නැති වෙන්නේ. ඔය ශික්ෂාපදේ අවුරුදු 7ක් රැක්කන ශික්ෂාපද 227ම රැක්කා වගේ කරලා බලන්න. ඒකයි පින්වතුනි කියන්නේ මේ උජාරුවේ මේ ලෝකෙ ගිහිල්ලා වැඩක් නැහැ. මේ ලෝකයේ මහා පුස්තක්. මේ ලෝකයේ එකම බින්දු මාත්‍රයකට වටිනකමක් තියෙන නම් පින්වතුනි අපිත් ওই තැන්වල එල්ලි එල්ලි ඉන්නවා. එක බින්දු මාත්‍රයකවත් වටිනකමක් නැති නිසා පින්වතුනි එක බින්දු මාත්‍රයකවත් මේ ලෝකේ රමණීය කරන්න තැනක් නැති නිසා තමයි පින්වතුනි අපිත් මේ ගමන ආවේ. එක බින්දු මාත්‍රිය හරි තැනක් තියෙනවා නම් එතනත් එදිලා අපි ඉන්නවා. එහෙනම් එක බින්දු මාත්‍රියවත් තැනක් නැහැ. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛින් අප්‍රමාණ විදිහට පෙඩි පෙඩි යන භව ගමනක් විතරයි කියන දේ නිතර වෙලා තියෙනවා. යම් තැනක් ඇල්ලුවනම් තිඟුදී අල්ලගත්ත තැන නිසා අප්‍රමාණ දුක් විඳින වැඩපිළිවෙලක් හැදිලා තියෙනවා. මෝඩකමට අසත්පුරුෂ ආශ්‍රය නිසා අසත්පුරුෂයෝ විසින් ලෝකේ සාරයි කියලා උප්පල දීලා උලුප්ප උලුප්ප දීලා ලෝකේ සාරයි කියලා තණ්හාවක් ඇති කරවන දැඩි ආකර්ෂණයක් ඇති වෙලා, දැඩි ඌමනාවක් ඇති වෙලා ඒ වස්තුවලට පෙලෙන්න පටන් ගන්නකොට තියෙන ඔය පෙලීම නිසා සිදුවෙන ආස්වාදයක් තියෙනවා. පෙලීම දුර වෙන වෙලාව වෙන ආස්වාදය. ඔන්න ඔය පෙලීම දුර වෙලා එන ආස්වාදය නිසා මිනිස්සයා හිතන්න පටන් ගන්නවා මට මේ ආස්වාදය ආවේ මේ වස්තුව නිසා කියලා, වස්තුවට ඇලෙනවා. ඔන්න ඔය විදිහට පින්වතුනි තණ්හා වෙන්න පටන් ගන්නවා මිනිස්සු. ඔය විදිහට වස්තුවට ඇලුනට පස්සේ මොකද වෙන්නේ? වස්තුව සාරයි සාරයි කියලා ඔය චක්‍රය යනවා අපෞසනේ. වස්තුව සාරයි සාරයි සාරයි සාරයි කියලා දෙනවා. වස්තුව සාරයි කියලා දෙනකොට පින්වතුනි ඒ වස්තුව කොහෙද තියෙනවා දැක්කොත්, ඒ වස්තුව කොහෙද මොකක් හරි ශබ්දයක් හරි රංග මොකක් හරි නා රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් ධම්මයක් නා ඔය මොකක් හරි කමන්නේ නැහැ. පින්වතුනි සාරයි කියලා වැටුණා නම් ඒ දේ නොලැබීම නිසා පෙළින්න පටන් ගන්න. ඒ පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා යනකොට පින්වතුනි ඒක කොහොම හරි කරගන්න ඉඳලා සංඛාර වඩනවා. මොකද පෙළීමේ නිදහස් වෙන්න ඕනේ. පෙළීමේ නිදහස් වෙන සංඛාර වඩන වැඩ පිළිවෙලින් පින්වතුනි පෙළීමේ නිදහස් වෙනකොට ඔන්න වැටෙන්න පටන් ගන්නවා. මට මේ ලොකු ආස්වාදයක් ආවා. හැබැයි මේ මෝඩ මොලේට තේරෙන්නේ නැහැ පින්වතුනි මේ ආස්වාදය ආවේ පිළිච්ච නිසාද කියලා. ඒක හිතනවා මේ ආස්වාදය ආවේ මේ රූපේ නිසා කියලා තව තවත් රූපෙට ඇලෙනවා. ඔන්නෝම රූපෙට ඇලි ඇලි යන ක්‍රමවේදයක් වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට ඇලි ඇලි යන ක්‍රමවේදයක තමයි පින්වතුනි මේ භව ගමන සකස් වෙලා තියෙන්නේ. ඔය දෙයට අනුන කියලා කියන්නේ පින්වතුනි ඇලීම කියලා කියන්නේ තණ්හාවක් යායන් තණ්හා පොණෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර తත්‍රා විනන්දිනී කියන ඒ තැන් අවිනන්දනය කර කර මේ සතර ගමන යන්න වැඩ පිළිවෙලක් හදලා දෙන තණ්හාව කියලා එකක් උප්පද්ද ගන්න උතන. ඔය තණ්හාව ඇති වෙච්ච ගමන් පින්වතුනි වෙන්නේ මොකද්ද? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ඔය දුක් තුනෙන් පෙළෙන්න පටන් ගන්න. ඔය දුක් තුනෙන් නොකලෙඩ කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙම ඉන්නවා නම් පින්වතුනි අනුපාදයෙන්ද නිබ්බාන ධාතුවටපත් වෙච්ච මහ රහතන් වහන්සේ නමක් විතරයි. සෝපාදයෙන්ද නිවනටපත් වෙච්ච මහ රහතන් වහන්සේ නමක් ඉන්නවා නම් උන්වහන්සේත් පින්වතුනි සර්වපදීය සේස නිසා උප්පත්තියෙන් ගෙනාපු යම් කිසි කර්ම දෝෂයක් නිසා හටගත්තා වූ යම් ශරීරයක් තියෙන නිසා ඒ ශරීරය පවත්වාගෙන යන්න තෙලෙනවා. ඒක තණ්හාවකින් පෙළෙනවා නෙමෙයි පින්වතුනි. අපි කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ ජීවත් වෙන නිසා උන් ඒ ජීවිතයක් හරි පවත්වාගෙන යන්න හිතන නිසා පින්වතුනි ඒ ගොඩ නැගීම කරන නිසා උන්වහන්සේ කායිකව පෙළෙන්න පටන් ගන්නවා. එනම් අනුපාදයෙන්ද නිබ්බාන ධාතුවෙන් පරිනිර්වාණයට පත් වෙච්ච මහ උත්තමය විතරයි පින්වතුනි සියලු පෙළීම් වලින් නිදහස් වෙලා තියෙන්නේ. හොඳට තේරුම් ගන්න පිංගුදිනේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා මේ ගොඩ නැගිලෙන දුක් තුන ගැ. මේක තේරුම් ගත්ත නම් ඒක නා සෝතාපන්නයි යහන්න දෙයක් නැහැ. මේ දුක් තුන තේරුම් ගන්න යෝනි. අර පැත්තෙන් අර ශික්ෂාපද රකින්න පිංගුදිනේ මේ පැත්තෙන් මේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් වෙන මේක තා මේක වැටහිච්ච ගමන් පිංගුදිනේ ඔය කිහි ගිහි ගුණ ජීවිතේ ඉන්න හිතෙන් නැහැ එක මොහොතක්වත්. මොනවට ඉන්නද පිංගුදිනේ අල්ලන අල්ලන තැන මහා ගිනි නම් මේක නිදහස් වෙන්නද බලන්න. අද අල්ලන්නේ පින්වතුනි ගිනි ගිනි බව දැනගෙන නෙමෙයි අල්ල අල්ල පිච්චෙනවා. නමුත් ගිනි බව දැනিলা නෑ. ඒක නිසා තව තවත් අල්ලනවා. ලස්සන දිලිසි දිලිසි තියෙනකොට හිතනවා අනේ හරි සාරණු දෙයක් නේ කියලා අල්ලනවා. අල්ලමු ගමන් චිටි චිටි ගාලා පිච්චෙනවත් ඒ මොහොතේ ඒක අමතක වෙලා යනවා. ආයෙ ලස්සන ගිනි දිලිසි දිලිසි එනකොට ආයෙ අල්ලනවා. ඔය විදිහට පින්වතුනි තමන්ගේ වටේ මහා ගිනි ජාලාවල් රාශියක් තියාගෙන අම්මා කියලා ගින්නක් තියෙනවා, තාත්තා කියලා ගින්නක් තියෙනවා, අයියා කනැන්ද මාමා කියලා ගින්නක් තියෙනවා, වාහනේ කියලා ගින්නක් තියෙනවා, ගේදොර වතු පිටි හරක බාන කියලා ගින්නක් තියෙනවා, සල්ලි මිල මුදල් කියලා ගින්නක් තියෙනවා. ඔය ගිනි ඔක්කොම වටේ තියාගෙන අල්ලන අල්ලන එකක් නිසා අප්‍රමාණ ලෙස ගිනි දුක් විඳ විඳා ඉන්න පිරිසක් ඉන්නවා. ඔය සියල්ල මත ඇරලා මේ නිදහස සහසක් වන් පැවිද්දට ආපු මහ උත්තමිය. මං කිව්වේ නිදහස සහසක් වන් පැවිද්දට ආපු මහ උත්තමිය ගැන. ඒ උත්තමිය තින්ගුදිනි අල්ලපු යන් 80ක් අතහැරලා යවිලා තියෙනවා. ඒක නිසා උන්වහන්සේ තව 120ක් නිසා විතරයි මේ දුක විඳින්නේ. ඒ දුක විඳින්නේ තින්ගුදිනි ඒ 120 ඇතුළේ තියෙන තුන් ජීවරයයි පාත්‍රයයි විතරයි. ඒ හැරෙන තව දෙයක් නැහැ. පාත්‍රය කියලා කියන්නේ ඒ කාලේ තිඟුතුනි. අද නම් ඉතින් ඔය එක එක ආකාරයෙන් පාත්‍ර හදලා තියෙන මොනව කරන්නේ ඉතින් හරියන පාත්‍රයක් හොයාගන්න බෑ. තියෙන පාත්‍රයක් බෑ. පූජා කරන පාත්‍රයක් බෑ ගන්න. ඒ කාලේ නම් පාත්‍රයක් කියලා කියන්නේ තිඟුතුනි මලවිනියට පැන් ගිහින බඳුනට. අමුතෝරන්න මලවිනිය ගිහින් දාගෙන යනකොට තිඟුතුනි මලවිනියට පැන් ගිහී යනවා මැටි බඳුනට. ඔය මැටි බඳුන හරියම අසුබ දෙයක්. ඒක නිසා කවුරු කවදාක්වත් ඔය මැටි බඳුන කවුරුත් හොරකම් කරන්නේ නැහැ. මිනිය විල ඔක්කොම මිනිය වීසි කළා මමුතෝට අර මැටි බඳුන පීසි කරනවා මිනිය ගා. ඕක තමයි පින්වතුනි පාත්‍රය ඉන්නේ. ඔය පාත්‍රේ කවුද හොරකම් කරන්නේ? ඔය පාත්‍රය නිසා කවුද පෙළෙන්නේ? එහෙනම් නිදාස සාසකවන් පැවිද්ද සදාගත යනවා දේශනා කරලා තියෙන පින්වතුනි පක්ෂීකුට දෙන පියාපත් දෙකක් වගේ තුන්ති උරයි පාත්‍රේ දරාගත්ත මහ උත්තමයන් ගැන. ඒ උත්තමය තමයි භික්ෂුන් වහන්සේගෙන අඳුරලා දීලා තියෙන්නේ. ත්‍රිපිටකය ඇතුළේ. මම මේ හැම මේ මේ මේ පැවිදි වෙච්චේ මහා උත්තමයන්ට මම කියන්නේ මේ මේ ස්ථානයේ වැඩි අන්නේ තුන්ති විරයි පාත්‍රේ දරාගත්ත මහා උත්තමිය වෙන්න ඕනේ. ඒ අය අදිස්ථාන කරලා තින්නේ ඒකට තමයි. එදිනෙන් එහාට යන්නේ නෙමෙයි. එහෙනම් නිදහස් පක්ෂියෙක් වගේ නිදහස් සාහසක සැරිසරන නිදහස් පක්ෂියෙක්. තුන් සිවුරයි පාත්තරෙන් විතරයි. එහෙනම් තිඟුදිනේ අර මහා දුක්ඛ කන්දෙන් නිදහස් වෙනවා. තව තියෙන්නේ තිඟුදිනේ සසල දුක නිමා කරගන්න විතරයි. වස්තු කාමයේ නිසා ඇති වුණා වූ යම් කිසි දුකක් තියෙනවා නම් ඒ පෙනීමෙන් සදහටම නිදහස් වෙලා ඉන්නේ. ආපහු සැරයක් වස්තු කාමයේ නිසා පෙලෙන්න හටන් ගන්නේ නැහැ. ධර්මයේ අවබෝධ වෙලා මේ ගමන ආපු කෙනෙක් තිඟුදිනේ කවර කවදාකවත් ආයේ ගිහි ජීවිතේ තියෙන එකම දෙයක්වත් සසල සුඛයි කියලා නම් සාරයි කියලා නම් ගන්නෙ නැහැ. මම අද ඔබට කියන්නේ තිඟුදිනේ ගිහි ජීවිතේ අප්‍රමාණ සැප විඳුම පිරිස අපි රට රාජ්‍යවල තියෙන ලෝකේ තියෙන හොඳම රට කියන ඉංගලන්තෙත් බොහෝ කාලයක් හිටපු කෙනෙක් සම්. ලක්ෂ ගණන් සල්ලි හම්බ කරන ඒ ඔක්කොම කරපු දේවල් කරපු අපි අද අහෝසුකම් අහෝසුකම් කියලා මේ රුක්ස මූලයක් යට වෙලා තුන් ජීවරයක් පාත්‍රයක් දරාගෙන අහෝසුකම් අහෝසුකම් කියමින් ජීවත් වෙනවා. මොකද මහා දුක් ගින්නක් විඳලා තියෙන තිඟුදිනේ මේ සංසාරේ මේ සංසාරේ මේ ජීවිතේ මේ අත්දැකීම් මේ අසත්පුරුෂය විසින් දීපු ගිනි ගෙඩි කාලා එංගලන්තේ හොඳයි එංගලන්තේ මේ අසත්පුරුෂය කියලා කිව්වේ තරහකට එහෙම නෙමෙයි. මම කිව්වා නිවන් දකින්න නැති කෙනා අසත්පුරුෂයි කියලා. මම මේ හිතා ගන්න අසත්පුරුෂය ඒ පිරිස. නැතු පව් කරන අය ගැන එහෙම නෙමෙයි මම මේ කියන්නේ. ඒක වැටහෙන්නේ නැත්නම් මම අසත්පුරුෂ කියන වචනේ අයින් කරගන්න. නැත්නම් එහෙම ඔබට එකපාරට වැටිලායි මම මේ දෝෂයක් නැගුවා කියලා කාට. මම කිව්වනේ සර් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ අසත්පුරුෂෙක් නිවන් මාර්ගත් එක්ක සංසන්දනය කරන්නේ. එහෙනම් එතුමාට බැන්න නෙමෙයි. එතුමා ලෝකෙට ලොකු සේවයක් කරපු මහා උත්මේ. කොහොමද පිටුතුනි එහෙනම්? එතන බලන්න මේ ලෝක සත්‍යය විසින් මේ ලෝකයේ උලා කකා ඉන්න ලෝක සත්‍යය විසින් මොකද කලේ? අවිද්‍යාවේ පිහිටෙව පුළුවන් තරම්. මොහාලී ලෝකයේ සාරය ඕම නෙමෙයි ඉංගලන්ත කේ රටක් තියෙනවා මේ වගේ නෙමෙයි හොඳට කෑගේ එකට ගියා. මුල මේ මේකේ පොඩ්ඩයි නිකන්නේ ඕම ඕම ය කන්නේ. කන්න කන්න දින ලොකුම රට ඔය දින හොඳම රට කියලා ඔතින් දාලා ඔළුවට දාලා ඉගෙන ගන්න ඕනේ කියලා ඔක්කොම ඔළුවට දාලා. ඉතින් පොඩි කාලේ ඉඳලා දරුවෙක් ඉපදුනාට පස්සේ දින දින දාන ඔළුවට පුළුවන් ඉගෙන ගනි ඉගෙන ගනි. ඉතින් දරුවගේ ඔළුව ගහනවා ඉගෙනීමත් ඉතින් ඉතින් අවුරුදු 23කින් තමයි ඔළුව ගන්න ආපහු එළියට. ඒකයි ඒ දක්වා අප්‍රමාණ දුක් විඳලා ඉගෙන ගන්න. ඊට පස්සේ දරුවා ඔයගෙන් එළියට ගත්ත එක මත ඉතින් අරන් කසාදයක් අස්සේ ගහනවා ඔළුව. ආයෙ ඔළුව එළියට ගනකොට අවුරුදු 35 ඊට පස්සේ ළමයි අස්සේ ගහනවා ඔළුව එළියට ගනකොට අවුරුදු 60යි. ඊට පස්සේ යනවා පන්සල් වල අඩුව පුරවන්න. අවුරුදු 60යි පන්සල් දේවාල කෝවිල් හොයාගෙන යනවා. පල්ලි හොයාගෙන යනවා. ගිහිල්ලා ඒ වේ වැටිගෙන ඉඳගෙන එතනින් මේකට ගණක් කරගන්න දෙන්නේ නැති මට්ටමක උදා කරලා ගන්නවා. ඕක නෙමෙයි තිඟුතුනි ක්‍රමවේද කියලා කියන්නේ මේ සද්ධර්මය අවබෝධ කරගන්න. සද්ධර්මය අවබෝධ තමන්ගේ දරුවට මේ සද්ධර්මය අවබෝධ කරලා දෙන්න. මෙතන ඉන්න පුඩා දරුවෝ ඉන්නවා පැවිදි වෙන්න බලාගෙන. මේ මහා තාර ගෙවල් වල පිරිස්. කන්න බොන්නේ නැතුව එහෙම පැවිදි වෙන පිරිස් නෙමෙයි. දරුවෙක් ඉන්නවා පිළිගන්න සත් අවුරුදු දරුවෙක් පැවිදි වෙන්න බලාගෙන. තාත්තා රජයේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂකවරේ අම්මා රජයේ ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂකවරේ තාත්ත අවුරුදු දරුවා පැවිදි කරන්න බලාගෙන ඉන්නේ මේ ආරාම විහාර කෙරුණාට පස්සේ නිකන් හිතර බලන්න ඒ අයගේ ප්‍රාර්ථනාව තියෙන පුළුවන් තරම් ඉක්මනට පැවිද්දට එන්න. අනිත් දරුවටත් මේ ධර්මයේ තේරිච්ච එකම අනිත් දරුවට තාම ධර්මයේ තේරෙන්නේ නැති නිසා ඒ අය පැටිලා ඉන්නේ. නැත්තම් තියෙනුතුනි ඒ අයට වෛද්‍ය වෘත්තියවත් අධ්‍යක්ෂකම්වත් ලොකු වෙලා නෙවෙයි. ඔබට හිතා ගන්න බැරි තරම් දේවල් ලෝකෙ සිද්ධ වෙනවා පිටුදෙන මේ යථාභූත ධර්මයේ නැගින නිසා. මේකට තමයි තථාගතයන් වහන්සේට මිනිස්සු පරිභව කළේ ආවට්ටණී මායාකාරයේ කියලා. තථාගතයන් වහන්සේ දිවිච්ච ආවට්ටණී මායාව මට වැටිච්ච දවස් ඉඳලා පිටුදෙන මමත් ඔය මායාව පෙන්න යනවා දැනින් දැනට. මොකද්ද මේ මායාව? යථාභූත ධර්මයේ. තථාගතයන් වහන්සේ දිවිච්ච ආවට්ටණී මායාව තමයි පිටුදෙන උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ. එහෙනම් යමෙක් ඒ සද්ධර්මය අවබෝධ කරගත්තා නම් මනාකොට පින්විතනි ආන් ඒ උත්තරයට ඔය ආවට්ටණි මායාව තියෙනවා ළඟට එනින් එක බබින් දදා වැටෙනවා. ඊළඟ මාත වෙනකොට පින්විතනි තව 20ක් විතර ඉතුරු වෙලා ඉන්නවා පැවිදි වෙන්න. මෙසේ දෙනෙක් තරුණ තරුණියෝ. තරුණියෝ නෙමෙයි තරුණයෝ. තරුණයෝ 20 දෙනෙක් විතර බලාගෙන ඉන්නවා පැවිදි වෙන්න. කොහෙන්ද මේ අය එන්නේ කියලා හිතලා බලන්න. නිමෙ ලෝකෙන් ආවේ නැහැ කවුරු. ඒ පැවිදිනේ ඉන්න අය අතරින් 5 දෙනෙක් විතර මෙතනම ඉන්නවා. 5 දෙනෙක් 6 දෙනෙක්. අද පැවිද්ද ප්‍රකාශයට පත් කරපයින්. අනේ මට පැවිදින්න ඕනේ කියලා ඇවිදින්න. මට මේක කරගන්න ඕනේ කියලා අකෝයි. ආවට්ටණි මායාව. කාලයක් ඔබ හැංගිවිලා තිබුණා පිංගුදින. දැන් හැංගෙන්නේ නැහැ ඔය. ඇයි? ඔබට තේරෙන්නේ වටේ ඉන්නවා මහා සාර අමුදාව. ඔය ආවට්ටණි මායාව පුරුදු වෙලා පිංගුදින මේ ලෝකෙම මේ ආවට්ටණි මායාව පතුරවන. ඉස්සරහට දෙමළින් බණ කියන්න පුළුවන් උත්තමේ බිහි වෙලයි. හින්දියෙන් බණ කියන්න පුළුවන් උත්තමේ බිහි වෙලයි. මුළු ලෝකෙම අල්ලන්නේ. මුළු ලෝකෙටම මේ සද්ධර්මය දෙන්න. මොකද පින්වදින මේක මේක ඇහෙද්දි මෙලෝ මෙලෝ පුතෙකුට ඉන්න බෑ. මේ යථාභූතයේ තේරෙද්දි ඔබට මතකද ඔබ පුංචි කාලේ අසුචි තල තල කෑවා. හටේ ගාගත්ත බීත්‍යුල ගෑව ඇඟ පුරා ගාගත්ත පුංචිම කාලේ යම් දවසක ඔබට වැටුණා නම් මේ අසුචි කියලා ඔබ කවදාකවත් එතනින් යට අසුචි දිහා දිහා බැලුවවත් නැන්නේ ආසාවක. හැබැයි ඒ කාලේ හරි ආසාවෙන් තල තල හටේ ගාගත්තා. එහෙම තමයි විදිය. ලෝක හැම මේ ලෝකේ ඉන්න ඕනෑම ලෝක සත්ත්වයෙකුට පින්වදින ওই தත්ත්වය තමයි තියෙන්නේ. යථාභූතය අවබෝධ වෙන කල්ම ඒක නා මේවත් එක සැරිසරසර ඉන්නවා. හැබැයි යම් මොහතක පින්වදින ආස්වාද ආදීනව හරි ආකාරව තේරුණා නම් පයට පැගිච්ච සර්පේ ටංගාල අල්ලලා වීසි කරන්නේ කොහොමද? අන්නේ විදිහට මේක නිසරණේ වෙන. නූතනිය කිව්වනම් එහෙම පයට පැගිච්ච බිම් බෝම්බයක් ටංගාල අල්ලලා වීසි කරන්නේ කොහොමද? අන්නේ විදිහට වීසි කළා දාන. එක බින්දු මාත්‍රයක්වත් පය ගන්න තරම් වෙලාවක් තියාගන්න යතේ. දැන් හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ මේ මේ ආවට්ටණී මායාව තමයි කියන්නේ මේ විශ්වේසි සාරා යන්නේ. දාස් ගන්නින් පිළිද මාස කර දස දහස් ගන්නින් පිළිස බින්දු මේ සද්ධර්මය අහන දවසකට සීඩී 4500ක නිෂ්පාදනයක් සිද්ධ වෙනවා ලංකාවේ. මේ සීඩී දවසකට 4500ක් සීඩී ගහලා බෙදෙනවා. ඔක්කොම නොමිලේ දෙන්නේ. හවුද ඔබ වගේ කිරිස්? දිව්‍ය ලෝකෙන් කවුරුත් ඇවිල්ලා මේව කරන්නේ නැහැ. ඒ වෙන් අනුග්‍රහය දක්වන වැඩි දිව්‍ය ලෝකෙ ඉන්න පිරි. නම දිව්‍ය ලෝකෙන් මහලි විරලා කවුරුත් මේව කරන්නේ නැහැ. වේද මහන්දීන් හරි හම්බවර ගත ධනියෙන් කොටසක් වැය කරන්නේ. සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා. සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපදයක් ගන්න බ්‍රහ්මචර්යාව පූර්ණ කරන මහා උත්මයේ උදෙසා. වේද මහන්දීන් හරි හම්බවර ගන්න ධනියෙන් පුංචි කොටසක් වැය කරනවා. මේක පෙර කාලයකදී තිංගුදිනි මම එක සංකල්පයක් ගෙනාව ලෝකෙට. ඒ සංකල්පේ තමයි තමන්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් තුන්වෙනි දරුවා හදන්න කියලා. ඒ තුන්වෙනි දරුවා තමයි සාසනය. තුන්වෙනි දරුවා සාසනය කරගන්න කියලා. අද ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් තුන්වෙනි දරුවෙක් හම්බුනොත් එහෙම ඔබ ධනියත් වැය කරනවා, කාලයත් වැය කරනවා නේද ඒ දරුවා වෙන්නේ? එහෙම නැත්නම් තුන්වෙනි දරුවා හැදුනොත් එහෙම මේ මට වෙලාවක් නැහැ අනිත් කම දෙන්න බලන්න ඕනේ කියලා ඌට මේ කිරි ටිකක් අන්න දෙන්නේ නේ. මං හරිම කාර්ය බහුලයි මට කිරි ටිකක්වත් දෙන්න බෑ කියලා මයින් කරයි. නැහැ එහෙනම් කොහෙන් හරි පින්වදින කාලේ උදා වෙනව නේද ඒ දරුවටත් කිරි ටිකක් දෙන්න. එහෙනම් ඒ දරුවට කිරි ටිකක් දෙන්න උදා වෙච්ච කාලේ ඔබ නිවන් දකින්න උත්සාහ කරන්න. ඒකයි කිව්වේ තුන්වෙනි දරුවා හදන්න කියලා. ඒ තුන්වෙනි දරුවා තමයි සාසනේ. ඒ දරුවට කිරි ටිකක් දෙන්න තැම්පත් මාරු කරන කක්ක බෝදන ඔය ඔක්කොම වෙලාවලට එකතු කර ගත්තා නම් දවසකට පැය 3ක්වත් අඩුම තරමේදී ඔය පැය 3 තුන ඔබ නිවන් දකින්න උත්සාහ කරන්න. සාසන පරිපූර්ණයේ පළවෙනි අංගය යන්නේ ඒක. ඔබගේ නිවන රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා මහා සාර පූජාවන් අපි සියලු දෙනා එකතු වෙලා කළා. හැබැයි රහතන් වහන්සේලා උඩින් වැටෙන්නේ නැහැ නේද? රහතන් වහන්සේලා ආනයනය කරන්නේ නැහැ නේ කොහින්වත්? රහතන් වහන්සේලා වෙන්නේ ඔබ සියලු දෙනා. ඔබ තුලින් තමයි මේ උත්තර මහරහත් ස්වභාවය නැගෙන්නේ. ඒ උදෙසා තමයි ඔබ වීර්යය වඩන්නේ. නිකන් හම් වෙන්නේ නැහැ පොල් ගානවා වගේ වැඩක් නෙමෙයි අරියත් ඒ කියලා කියන්නේ. වීර්යය වඩන්න ඕනේ දෙන්නේ. වීර්යය වඩලා තමයි ඒක කරගන්න ඕනේ. වීර්ය වඩන්න පුළුවන් කොන්ද පණ තියෙන මහ උත්තමයන්ට මේ ආරාධනා කරන්න. ඔය දෙහි දසු දාලා ඔය තියෙන ඔය කුණු කන්දල් ඔක්කොම අතන දාලා එන්න කියන මෙතන. තමන් ආත්ම වංචාවට අහු වෙලා එක එක එක්ස්කියුසස් දෙන්නේ නැතු. එන්නයි තියෙන්නේ. ගසා දාලා එන්නයි තියෙන්නේ. ඕන එකක් වෙත්වා. තම සම්බුද්ධ සාසනයට ලයි පූජ කරනවා, නිවනට ලයි පූජ කරනවා කියන. මැරිලා ගියත් කමන්නේ මම මගේ වැඩේ කරලා මිතම් වාත බලන්නේ. අන්නේ ඉන්නේ එතනට තමයි එන්නේ ඔනේ තියෙන්නේ. වීරය කියලා කියන්නේ අන්නේ අනේ මං ආව දැන් මට මොනවා වේද දන්නේ අනේ මොකෝ කරන්නේ දැන් ඉතින් ඕව නෙමෙයි බෙල්ල කඩලා ගියා කමන්නේ මං නිවන් දකින්න මේ මහා උත්මයේ බලන් ඉන්නවා ඔබ පැවිදි කරන්න අපි එහෙම පැවිදි කරන්නේ නැහැ මහා උත්මයේ බලන් ඉන්නවා පැවිදි කරන්න මහා උත්මයේ බලන් ඉන්නවා අපේ ගුරුහරු කන්දේ අපි ධර්මයේ දෙනවා විනය හදලා පිරිස ඉන්නවා මහා උත්මයේ ඉන්නවා ඔබ විනය ඉක්මවයි රාග විනය දේශ විනය මෝහ විනය කරවයි අපි දන්න විදිහට ධර්මයක් කතා කරනවා පෙවිතගේ දින ධර්මස්කන්ධය ඇතුළ ඇත්ත ඇති හැටියෙන් කතා කරනවා සත්‍යයෙන් සත්‍ය කල්පන කතා කරනවා හංගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ මොනවට කියලා හංගන්න ඉතින් මේ කටයුතු ඔක්කොම කරලා දෙන්නේ පින්විතේ ඔබට නිවන් දකින්න ඉතින් මේ தත්ත්වය හරියට අවබෝධ කරගත්තා නම් පින්විතේ ආයේ මේ ලෝකේ මොනවට ඉන්නද මිනිහෙක් ඇවිල්ලා ඔබට ගහලද ඔය මිනිහට ගැහුවොත් ඒ මිනිහට ගහපු නිසා ඔබට පව් වෙනවා මිනිහෙක් ඔබට කන්ට එක ගැහුවා අතේ තිබිච්ච පීයෙන් යන්නේ මිනිහට තියෙන ගහපු පාවක් විතරයි ඔබට තියෙන මිනි මරු පාව දැන් මොකද කරන්නේ ලෝකේ අසාධාරණයි ලෝකේ අසාධාරණයි කියන ඉඳලා හරිය මේ ඉන්නවා පිටින් මේ වාහනේ කඩාවැල්ල මැරෙනවා මේ ඉදිරියට යන වාහනේ මේ පාරේ යනවා පාරයි ඉඳි කියනවා අනේ බොම් පරිතුනේ පාරයි ඉඳි කියනකොට එයා පැත්තේ යන ට්‍රක් එක කියන ඩ්‍රයිවර්ට නිින්ද යනවා දැන් මොකද කරන්නේ අද ඉත සංසාරයත් ඉත මොනව කරගෙන ඇවිල්ලාද කියලා කොහොමද දන්නේ කර්මයේ ස්ථානගත වී ස්ථානගත වී යනවා. සමනන්තර හද හදා දෙනවා පිංගුතුනි අනන්තර බහැගත්. කොහෙන් මිහිල්ලවත් ගැලුමක් නැති සංසාරයක් නෙමෙයි. ඉතින් කවුද පිංගුතුනි මේකට සාරයකින් මොන අසත්පුරුෂයද ඔය සාරය කියන ඔළුවට දැම්මේ මේක. ඒ අසත්පුරුෂයා සාරය කියලා දාපු දවසේ ඉඳලා පිංගුතුනි අද මේ දක්වා ඔබ මේ ගිනි කකා මේ සංසාරේ යනවානේ. මහා උත්තම පුරුෂය විසින් ඔබට යමක් කියන්නේ කනකට ගත්තේ නැහැ. ගත්තේ මොකක්ද? සාරය කියලා කියන දේ විතරයි. ඒක නිසා මේ සංසාරේ ගිනි කකා ඉතින් අද මේ කියන සද්ධර්මයට ඒ පැත්තට දාන්නේ නැතු මනාකොට සිහිය පිටව ගන්න තියෙන මේ මොකද්ද කියන්නේ කියලා. ඔන්න ඔය විදිහට සිහිය පිටවගෙන මෙතනින් මිදෙන්න උත්සාහ කරන්න. තමන් ආත්ම වංචාවට අහු වෙන්න එපා. මොකද ඔබ මුළු ලෝකෙටම කරනවා ඔබට කරගත්තේ නෑ ඔබ. හොඳට මතක් කරලා බලන්න ඔබට කවද්ද කරගත්තේ කියලා. ඔබ මැරිලා මලකුණු කෙරේට යවුනාට පස්සේ ඔබ මැරිලා කුණු ගඳ ගන්න බල්ලා වුණාට පස්සේ ඉතින් ඔබව බේර ගන්න කවුරුත් එන්නේ නෑ. ඒකයි සත්‍ය. ඔන්න එයා පැති ඉන්නවා පිටින් කුණු ගඳ ගන්න බල්ලේ බේර ගන්නම ගිහින්. කොහොමද මේක? දැන් Tamanට වැඩි ගුණත් ඔච්චර. කොහොමද මේක? කන්න ටිකක් දෙනවා කියන්නේ බේරනවද? බලු බයෙන් බේරෙනවද? හරි ඌ මැරුවා කියන්නේ බලු බයෙන් බේරෙනවද? තේරුම් ගන්න දෙකොලිද මේ දේවල්. Tamanගේ බල කමන් වේදී කපා ගන්න ඔය. තරුණ මලයි මත් වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුන්ගෙන් තරස් වෙන්නේ පිංගුතුනි මේ දේවල් ඔබේ ඥානතර තියෙනව නෙමෙයි. හේතුන් ගැළපීලා බැඳීමෙන් උදා වෙවි තියෙන වස්තු ඔය ඔක්කොම. හේතු නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙනවා. එහෙනම් අද තාරුණ්‍යයක් තියෙනව නම් ඔබට පිංගුතුනි මේ තාරුණ්‍ය කියලා කියන්නේ හේතු ටිකක් නිසා උදා වෙවි තියෙන එක. හේතු නැති වෙච්ච ගමන් පිංගුතුනි ඔය උදා වෙන එක නතර වෙනවා. එහෙනම් තාරුණ්‍ය මත් වෙලා තරුණ මදේ මත් වෙලා බයිසිකලේ රෝද දෙකක් තියෙන තනි රෝදේ උස්තකින් යන කොල්ලෙක් ගැන නිකන් හිතලා බල. මේ හේතු ටිකක් නිසා හැදිච්ච ඵලයක් නිසා උඩඟු වෙලා ඔය එක හේතුවක් හරි නැති වුණා නම් එහෙම ඔක ඔතනම මැරිලා වැටෙනවා ජක්ගා. වාහනයකට එහෙම අහුණා නම් දිනුනේ සවලක් කරන් යනවා මස් කැලිටි එකතු කරගන්න. නොත් හිතාගෙන ඉන්නේ මහා උජාරුවට තරුණ භවයෙන් මත් වෙලා. තව කෙනෙක් ජීවන මදයෙන් මත් වෙලා මං ජීවත් වෙනව අරුන් මැරෙනවා. ජීවිතය කියන්නේ හේතුක ඵලයක් නෙවෙයි. ඕක රමණය කරන්න ඕන එකක් නෙමෙයි. හේතු ටික තිබුණොත් ඵලයේ තිබුණා හේතු එකක් හරි නැති වුණා නම් ඵලයේ ඉවරයි. එන මොනවට බලාපොරොත්තු තියන්නේ? කොහේ බලාපොරොත්තු තියන්නේ? ඊළඟ මොහොත ගැන මොන බලාපොරොත්තුවද තියෙන්නේ? මෝඩකමක් නේ බලාපොරොත්තුව කියලා කියන්නේ. තව කෙනෙක් ඉන්නවා ආරෝග්‍ය මදේ මත් වෙලා. මම නිරෝගී අනිත්‍යු රෝගී කියලා හිතාගෙන. ඒකද රෝගී නිරෝගී කියව දෙකම තියෙන හේතුක ඵලයක්. හේතු ටිකක් නිසා හැදෙන ඵලයක් විතරයි. මේ හේතු ටිකක් නිසා හැදෙන ඵලයක් නම් පිටුදින ඕකේ මොනවත් තව රමණී කරන්න තියෙන්නේ. ඔබට ඔය තියෙන ශරීරයේ ඍණ කොච්චර තියෙනවද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාල රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, කාතෝ, සාතෝ, පිනාතෝ, ඩහෝජරෝ, කුචි රෝගෝ, මුච්ඡා, ෆක්කන්දිකා, සූලා, විසූතිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, තෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, රක්සා, විතච්චිකා, ලෝහිත, පිත්තම්, මදුමේහෝ, අන්සා, කිලකා, බගන්දනා, වාත සමුට්ඨාන, ආබාධා, පිත්ත සමුට්ඨාන, ආබාධා, ප්‍රේම සමුට්ඨාන, ආබාධා, උතුපරිණාම, ජාබාධා, විපරිණාම, ජාබාධා, ඕපක්කමික, ආබාධා, ඔය තීතං, උන්නහ, දීගච්ඡා, පිපාසා, ඔය ඔක්කොම ලෙඩ, ඔය මං කියවේ ලෙඩ ජාති. චක්කු රෝගෝ කියලා කිව්වම මෙතන වෛද්‍යවරයෙක් කියනවා නම් එහා පිටපත චක්කු රෝග ගියායක දේශීය. චක්කු රෝග, සෝත රෝග, කන පිළිබඳ ලෙඩ, ඔය ලෙඩ ජාති ඔය කි. දද්දු කණ්ඩු කච්චු රංස දදයක් කියලා කිව්ව දද ජාති කොච්චර තියෙනවද? තථාගතයන් වහන්සේගේ දේශනා. මේකේ තියෙන ආදීනව සංඥාව බලන හැටි. මොනතරම් ආදීනවයක් පිරිවරාගෙන තියෙනවද මේ ශරීරයට වගේ මගේ ගියාගෙන ඉන්නේ. දැන් කොහෙන්ද දැන් මේ මොකද්ද ඔය හොයන සාරේ? කොහෙන්ද ඔය සාරේ අහුවෙන්නේ ඔබට? මොකක් හේවලද? හේතුන්ගෙන් හැදිච්ච පදින. අද ඔබට උනේ නැහැ. හේතු නැති නිසානේ උනේ නැත්තේ. හේතු ආව නම් මොකද වෙන්නේ? ඔබට උනේ. අද ඔබට හිමිකාවක් නැහැ. ඒකට හේතු නැති නිසා. හේතු ආව ගමන් මොකද වෙන්නේ? පිළිකා එපා කියලා අල්ලන නවත්තන්න. එනවා හිමිකාව රෝහලේ ඉන්නේ හැම එකටම බැරි එක කරන්නේ. එපා කියලා අල්ලන නවත්තන්න. අනේ මගේ අම්මාට පිළිකාවක් එන්නේ එපා කියලා කිව්ව කියලා නොවේ තින්දි. තින්දා දැන් ඔබට ඔබ නිරෝගී මදේ මත් වෙලා ඉන්න ඔබට හේතු නැති නිසා. හේතු ටික ආව ගමන් මොකද වෙන්නේ? එදා ඩොමි කරයි. එච්චර. දැන් ඔබට අන්තභාගේ නැහැ නේද? ඒකට හේතු නැති. හේතු ටික ආව ගමන් එපා කියලා නවත්තන්න. ව්‍යාධි ධම්මානං ආයසෝ ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයන් ව්‍යාධි ධම්මා ආසං නච වතනෝ ව්‍යාධි ආගච්ඡයි යන්ති. නගෝ පනිතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් බියම් පිච්ඡාන වෙතං. අනේ මට මේ ව්‍යාධිය නම් එපා. එපා කිව්වට හරියන්නේ නැණි ආවානේ. ඉදින් දැන් දුකයි. ඉදින් නිකුත් මේ හේතුන්ගෙන් හැදෙනවන හේතුන් ගැළපීමෙන් නම් හැදෙන්නේ හේතුන් පටිච්ච වීමෙන් නම් සම්භූතේ වෙන්නේ. අපි කොහොමද නිකුත්නේ අපි වශයෙන් කියන්නේ. එහෙනම් දැන් ඔබට මොන බලාපොරොත්තුවක්ද තියෙන්නේ? ඔබගේ නිරෝගී බව තායසේ කොච්චර කොයි මොහොතේද නිරෝගීව රෝගී වෙන්නේ නිරෝගී වෙන්නේ මොනවද මේ මේ ලෝකේ තියෙන හරය මේකෙන් මිදෙන්න දෙයක් දේශනා කරලා තියෙන වෙලාවට කියන්නේ මේකෙන් මිදෙලා යන්න නැතුව මොන අපරාධයක්ද බලන්න මේ මේ මේ ජීවිත කර එක කරන්නේ ඕක දන්නේ නැතුව අවුරුදු 60 70 වෙලා මැරිලා යනවනේ තියෙන දේ නිකන් එතනින් එහාට ඉවරයිනේ මැරිලා මලකුණු පෙරේතයා වුණාම බල්ලා වුණාම පූසා වුණාම තව මොනවද කතා කරන්නේ අටමා නරකාදි ගැන කතා කරන්න බයයි මන්න මතක් කරන්නවත් හිතෙන්නේ ඒ තරම් මහා දරුණු දුක් තියෙන මහා දරුණු ගති තියෙන තැන් පොකුරු පිටින් යන තැන් නිගම හිතන්නේ ධර්මයයි ඔබයි කියන ගොඩනගෙන ආරාමෙ තියෙන මේ වගේ මහා යතිවරයන් 100ක් විතර ඉන්න මහා යතිවරයන් නිවන් දකින්න ප්‍රත්‍යපාතුකම් දරන තැන ඒකට අද අදන් තීට්ටම් කර කර මිනිසුන් උසි ගන්න ගන්න ඒ මිනිසුන්වත් මේ වලට ඇද දා ගන්න පිළිස කොහේ යන්නද හදන්නේ කියලා යන්නේ ඉඳලා නිකන් ඉන්නවා බින්දින් පස්සට ඇවිදින් මොනව කරන්නේ අල්ලා නවත්තන්නේ ආර්යයන් වහන්සේට යම්කිසි උපවාදයක් අපවාදයක් කළා නම් පිටුදෙණි අට මහා නරක ආදී මෙහෙ හතර වෙන්නේ හේතු නැහැ කරන්න දෙයක් නැහැ ලබාව උපන් හැටි කියලා නිකන් ඉන්න තියෙනවා ඔය ගහින් ගහට කොට කොට යන අය බින්දින් කේල් ගහට කෙටුවාම ඔය හොට පැටලිච්ච තැන තමයි ඔය තියෙන්නේ එක එක දේවල් වලට කොට කොට ගිහිල්ලා දිනා ගන්න ඇති නව මේ ආර්ය මහා උත්තමයන්ට මේ නිවන් මඟ පසක් කර යන මහා උත්තමයන්ට ගොඩනගන්න ගිය ආරාමයටත් කෙලසන්න ගිහිල්ලා අන්තිමට දින්ගසිනී අට මහා නරකේ උරුම කරගත්ත පිරිසක් බවට පත් වෙලා ඇතිද මලාට පස්සේ බලාගත්ත එක ඔයද ගියේ කියලා පොකුරා තනියෙන් යන්නේ නැහැ නේද ඔය පිරිස පොකුරක් හදාගන්නවා යන්නේ පොකුරු පිටින් තමයි පාගත වෙන්නේ ඒ හැටි තමන්ගේ ජීවිතයට කවදාකවත් ඔය தත්ති උරුම කරගන්න එපා තමන් උගත් වෙන්න පුළුවන් බුද්ධිමත් වෙන්න පුළුවන් පිටින් ඔය හැම එකක්ම පාවිච්චි කරන් නිවන් දකින්න තමන්ට වගකීමක් නැත්තම් පිටින් ඒක බින්දු මාත්‍රයක් අතර ජීවිතේ ඉන්න එපා වගකීමක් කියලා මම කියන්නේ තමන් එකම දරුවා නම් අම්මට තාත්තට ඉන්න ඉතින් පොඩි වගකීමක් තියෙනවා අම්මා තාත්තට ගැන ඊළඟට තමන්ට පුංචි දරුවෝ ඉන්නවනම් පුංචිම දරුවා 7 අවුරුදු ඊට වඩා පල්ලෙහා දරුවෝ ඉන්නවනම් අන්න පොඩ්ඩක් හිතන්න ඒවා තියෙනවා ඒව නැත්තම් පිටින් තමන්ගේ ජීවිතේ නිකන් පාවලා දෙන්න එපා බුද්ධ ශාසනයකට ආයුෂය නෑ මහා කාලය වැඩි මුණත් අද 2500යි ඉන්නේ මේ ශාසනයේ තියෙන්නේ. ඉතින් මේ ධර්මයේ නැගෙන වෙලාවෙදී තියෙන්නේ මේට මේ මේ කාලයක් තිබුණනේ ධර්මයේ යටපත් වෙලා යන්ත මහා උත්තරීය පිරිසක් ගාව විතරක් මේ ධර්මයේ තිබිච්ච මේ වගේ මහා සාරමෙස මේ ධර්මයේ කතා නොවිච්ච කාලයක් තිබුණා. දැන් මෙතන ඉන්නවා නම් වයසක පිරිසක් ඒ වයසක පිරිස පොඩි කාලේ මේ ධර්මයේ ඇහුන්නේ නැහැ. නමුත් දැන් මේ ධර්මයේ ඇහෙනවා. එන වෙවිදින පිංගුදෙනේ තව කාලයක් යනකොට අපි සමාධිගත වෙනවා දැකලා තියෙනවා තව අවුරුදු 700ක් යනකම් 600ක් 700ක් යනකම් මේ සම්බුද්ධ ශාසනයේ ඒකාකාරීම ඒකාලෝක වෙනවා කියන මහරහතන් වහන්සේලා ලක්ෂ ගණන් බිහි වෙලා මේ සම්බුද්ධ ශාසනයේ මහා චිර ජීවනයක් ගොඩනගෙනවා කියන අවුරුදු 700ක් විතර යනකම් පිංගුදෙනේ ඒකාකාරව මේ ශාසනය බබලන්න ගන්න ඒ වගේම තමයි පිංගුදෙනේ විවිධාකාරී ජීවක වෛද්‍යවරු ලෝකෙට පහළ වෙනවා මහා අමුතු ජාතිය වැඩ කරන්න පුළුවන් ජීවක වෛද්‍යවරු ලෝකෙට පහළ වෙන. ඒ වගේම අනිත් පැත්තෙන් ඔය දෙවියෝ හා සම්බන්ධ කටයුතු කරන්න පුළුවන් පිරිස් පවා පහළ වෙනවා මේ කාලේ. මොකද මේක අධ්‍යාත්මික යුගයක් මේ උදාවේ. එහෙම කරුණු කටයුතු සිද්ධ වෙන කාලයක් නෙමෙයි. බුදු සමයේ විතරක් නෙමෙයි. අධ්‍යාත්මික වශයෙන් ලොකු දියුණුවක් තියෙන කාලයක් මේක. මේ කාලේ උදා වෙන්නේ දේ සත්‍ය ඔබ උදා කරගන්න දෙමතුනි අරිහතුන් වහන්සේ නමක් කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ මහා උත්තමෙක් ඔබ තුලින් බිහි කරගන්න බලන්නේ මේ ලෝකේ ලොකුම මැනික ඔබ අතේ තියෙනවා දකින්නද කැමති අල්ලපු ගෙදරක අතේ තියෙනවා දකින්නද කැමති ඔබ අතේ තියෙනවා දකින්නද කැමති මං අතේ තියෙනවා දකින්නද කැමති දෙමතුනි උත්තරයක් දෙන්නකො එහෙනම් ඇයි දෙමතුනි ඔබ මං එක කරගන්නකම් බල බල ඔබ එක කරගන්න ඇතුව උත්තරේ තියෙන ඔබ ගන්න. එහෙනම් මං කරගන්න කලින් ඔබ කරගන්න. ඒක කරගන්න අප්‍රේත ධෛර්යෙන් කටයුතු කරන්න. ආත්ම වංචාවට අහු වෙන්නේ නැතුව. විශේෂයෙන් මම මේ කතා කරන්නේ තරුණ තරුණියන්ට. කිසිම එක්ස්කියුස් එකක් ගන්න එපා පිටුතුනි. අම්මව තාත්තව රහින තව එක සහෝදරයෙක් හරි ඉන්නවද? ඌට කතා කරලා කියන්න මගේ දේපොළ මම හම්බ කරපු සල්ලි මගේ යාන වාහන ඔක්කොම උඹ ගනි. අරගෙන අම්මා තාත්තව බලාගනි මට යන්න දීලා. ඔබගෙන් හත්ද පහක්වත් ඕනේ නැති මිතුනි සාසනයට. සාසනයට ප්‍රතිපාදකයන් තලතන මහා උත්තම බිරිඳක් ඉන්නවා. එයායි බලන් ඉන්නේ ඔබේ තැනට එනකන්. ධර්මයයි ඔබයි කියලා කියන්නේ පිංගුතුනි. මේ බෝට්ටුව තල්ලු කරනවා බෝට්ටුවට නගින්න පුළුවන් එනකන්. යුතුයකම් වකිම් ඉස්ත වෙනකම් බෝට්ටුව තල්ලු කරනවා. ඒ ඉෂ්ට කරච්ච ගමන් ඒ තල්ලු කරන බෝට්ටුවට තමන් නැග ගන්න. ඊට පස්සේ තව කෙනෙක් පටන් ගන්නවා බෝට්ටුව තල්ලු කරන්න. අන්න එහෙම ක්‍රමවේදයකට යන වැඩ පිළිවෙලක් තියෙනවා. ඊසරහට ඔබ දකී පිංගුතුනි. දාස් ගණනින් මහා සංඝරත්නේ මේ ලෝකෙට බිහි වෙලා නිවන් දකින්න මහ උත්තරී පඳුරක් පඳුරක් ගානේ ගහක් ගහක් යට මේ අවස්ථාව උදා කරගන්න. ධර්මතාවයෙන් මේ සියල්ල සැකසී සැකසී එනවා. ඒකයි මම කියන්නේ. තරුණ තිරිස් බිහි වෙනවා පින්වතුනි මහා හොඳ බල තියෙන. අධ්‍යාත්මික වශයෙන් පවා බල තියෙන තරුණ තිරිස් බිහි වෙනවා. මොකද සම්බුදුරජාණන් වහන්සේ නමගේ ශාසනයේ නියත විවරණ ගත්ත මහා උත්තම පිරිසක් බිහි වෙන්න කාලය ඇවිදලා තියෙනවා. ඒක නිසා ඒකේ කාන්තේම පිටුනේ මේ ශාසනය නැගිනෝ. ඒ ශාසනය නැගිලා මහා විශාල සේවාවක් මේ තුන් ලෝකෙට සිද්ධ වෙනව නැවත වතාව. ඒකයි. ඒක නිසා පිටුනේ ඉතින් ඔබ සීළු දෙනා බලන්න ඕනේ. මැනික මගේ අතට දෙනවද? ඔබ අතේ තියා ගන්නවද කියලා. ඒක ඉතින් ඔබගේ අතේ තියෙන වැඩ. මේ ගෝරතර සංසාරයෙන් ඔබ නිදහස් වෙනවද නැත්නම් අනිත් අය නිදහස් වෙන දිහා බල බලා සාදු නාද තිය තියා ඉන්නවද කියලා. ඒ සියල්ල ඔබට බලයි. එහෙමනම් පින්වතුනි මම හිතන්නේ අද මේ දේශනාවෙන් තවත් දේශනාවක් තියෙනවා අටතර විතර මම හිතන්නේ. නිවන් දකින්න නම් එන්නේ පින්වතුනි දේශනා කරන්න එපා. තථාගතයන් වහන්සේ මට දේශනා කරපු නිසානේ මම මේ ගමන යන්නේ. ඒක නිසා පින්වතුනි මේ දේශනාව අපි අද මෙතනින් අමාර කරමු. එහෙමනම් ප්‍රඥා සාසනයේ ආරම්භය නිවන් දකින්න දේශනා කළා. දැන් පින්වතුනි මේ ප්‍රඥා සාසනයෙන් මේක කරගන්න බැරි කරුණා සාසනයෙන් පිට ලැබෙන පවිරසක් ඉන්නවා. මේ කියන විදිය වගේ කියලා දේවල් කනකටවත් ගන්නේ නැතුව ඉඳලා මෝඩ කමිටු ඉඳලා මැරිලා ගිහින් අද අභාවිතයන් වල ඉන්නේ. ඉතින් ඒ පිරිසවත් සිහිපත් කරලා කරුණා සාසනයේ මුදුන්පත් කරගෙන ඒ පිරිසට මේ මේ මේ මෙතනින් මිදෙන්න වැඩ පිළිවෙල කරලා දෙන්න. සීල දෙනාම සූදානම් වෙන්න. ඒකෙදි පින්වතුනි මේ සිහිපත් කරගන්න ඕන තිරසක් ඉන්නවා. ඒ තමයි මේ ත්‍රිපිටකයේ අපේ අතට ගියනකන් මේ වෙනුවෙන් අපකප කරන කටයුතු කරපු මහා උත්තම පිරිසක් ඉන්නවා පින්වතුනි හැමදාම සිහිපත් කළ යුතුයි. මොකද අද මම යමකින් මිදලා තියෙනවා නම් මුළු ලෝකෙම අඬවල් දෙද්දි මම අඬන්නතු ඉන්න මට්ටමකට මාව පීඩිතලා ඉන්න තියෙනවනේ. ඒ පීඩිතලා ඉලා තියෙන ඒ මහා උත්තමයන්ට පින් සිද්ධ වෙන්නේ. එදා ත්‍රිපිටකයේ මාත්‍රිදී අල්ලෙන් විහාරදී ග්‍රන්ථාරූඪ කරාම ඒ ග්‍රන්ථාරූඪ කළේ පින්වතුනි එක එක උත්තමයන් මැරෙන්න පටන් ගත්තා බැමිණි තියා සායයේදී. අන්තිමට බඩට වැලි කොට තියාගෙන රහසින් තමයි පින්වතුනි මේ ත්‍රිපිටකයේ මේ තමන් දන්න දේ අනිත් කෙනාට දුන්නේ මේ මහා උත්තමය. ඒ උත්තමයන්ට ඒ වෙලාවේ නිවන් දකින්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ උත්තමේ නිවන් දකින්න ගියා නම් එහෙනම් පින්වතුනි අද අපි කාටවත් නිවන් දකින්න වෙන්නේ නැහැ. එහෙනම් මහා කැපකිරීමක් කරපු මහා උත්තම පිරිසක්. ඒකයි පින්වතුනි මේ සංගයා කියන සැර නමටත් වඳින්න ඕනේ ඔන්න ඔය කරුණ නිසා. මහා උත්තම පිරිසක්. ඒ පිරිසව සිහිපත් කරගන්න ඕනේ. Taman ජීවත්ුනේ පින්වතුනි ත්‍රිපිටකයේ තියෙන ඕන නිසා. ඊට පස්සේ මාතරේ අල්ලුවේ විහාරදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා මුළු ගමකටම තිබ්බ එක ත්‍රිපිටකය. සොලී නැවිදලා ත්‍රිපිටකය ගිනිමත් කරන්න හදද්දි ත්‍රිපිටකයේ පපුවේ තුරුල් කරගෙන තිවුරු වස්සේ ගහගෙන දුවල ගියේ විදිය සිහිපත් කරන්න. මේ පිටිපස්සෙන් දුන්නේ හෙලි අමෝරාගෙන දුවගෙන යද්දි ඊතල පාරවල් කාලා වැටෙද්දි ඒකෙන් බේරිලා යන්න නැතුව පින්වතුනි ඊතල පාරවත් කාගෙන ගම්මානෙකට ගිහිල්ලා ත්‍රිපිටකය තව උත්තමෙක් යතට පත් කර දිනලා මෙරිලා වැටෙන්නේ නැති තමන්ගේ ජීවිතය දෙවනු කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්ත මේ මහා උත්තමය. අන්න ඒ වැය නිසා තමයි පින්වතුනි අද මේ සාසන ඵලයේ භුක්ති විඳින්නේ අපි. මේ උත්තමිය අමතක වෙන්න බෑ අපිට කවදාකවත්. ඒක නිසා තමයි පරම පූජනීය මේ මහා උත්තමිය මේ අද්දවිදින නිවන් දකින්න අපි මේ සින් දෙන්නේ. ඒක නිසා මේ ආදී වශයෙන් මේ රට ජාතිය බේර ගන්න අප කැප වෙලා කටයුතු කරපු ඉන්නවනම් යම් කිසි පිරිසක් ඔය යුද්ධ තියෙන සමයකදී පරිලෝකයේ ඒ සිල් දෙනාවත් සිහිපත් කරගන්න ඕනේ. ඒගොල්ලන් එහෙම අමතක කරන්න එපා. අද මේ පිරිස ඔබට සාප කරනවා පින්වතුනි. ඔබ නිසා මිනිමරලා දැන් අභාගයේ තැන්වල ඉපදිලා ඔබ තින් ටිකක් දෙන්නේ නැහැ කියන්නේ. මේ දේවල් කර එහෙම හොඳ නැහැ. ආර්ය කවදාකවත් එහෙම කරන්නේ නැහැ. ආර්ය ඵලගුණ සලකන්න දන්න පිරිස. ඒ ආදී වශයෙන් මේ සීළු දෙනාව සිහිපත් කරලා පින් අනුමෝදන් කරද්දී විශේෂයෙන්ම තව දෙනව පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම දීපත් කරගන්න ඕනේ පින්වතුනි. ඔබ අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ සාන්තුරිය වගේ හිටියට මේ සද්ධර්මයේ නැති කාලයක අසත්පුරුෂ ධර්මයේ අතුරු කරගෙන අසත්පුරුෂේ වශයෙන් පින්වතුනි විශාල වෙන මිනිසුන්ව පීඩාවටපත් කරලා සත්වයන්ව පීඩාවටපත් කරපු කාල තියෙන්නේ නැති. ඒ කාලවලදී පින්වතුනි විවිධාකාරයෙන් තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පතු වෙලා මැරිලා ඔබව අද විනාශ කරනවා කියලා හිතාගෙන ඉන්න මහා අමනුෂ්‍ය කොටසක් ඇති. ඉතින් ඒ පිරිස අද මේ අභාවේ තැන්වල හිර වෙලා ඉඳගෙන ඒ දුක් පීඩා විඳින්නේ ඔබට දුක් ගේන්න හදන්නේ පින්වතුනි ඔබ කරපු දෙයක් නිසායි. ඉතින් අද ඔබට සද්ධර්මය අවබෝධ වෙලා තියෙද්දි පින්වතුනි ඒ ආයත පින්වල මොදක් කරලා ඒ ආවෙතින් නිදහස් කරන්න උත්සාහ කරන්න. නැත්තම් ඔබට මේක කරගන්න දෙන්නේ නැහැ. උරුත් තවත් ඉන්න තැන්වලින් තව තවත් අපාගත වෙවි විනාශ වෙලා යනවා. සසර ගනුදෙනු කියන්නේ මහා ධර්ම දෙයක් පින්වතුනි තව දුරටත් මේක ඉඳගෙන මේ භව ගමන යනවා කියන්නේ මොන මෝඩකමක්ද කියලා මට නම් හිතා ගන්න බැහැ. කාලයකට පස්සේ තමයි අද මම මේ ආරාමයේ පොඩ්ඩක් එළියට ගියේ කාර්යතාවයක් උදෙසා. ඒ ඊයේ වෙලාවට පින්වතුනි මේ ලෝක සත්‍යය මම දැක්කට පස්සේ නැත්තම් මම දකින්නේ උපාදක උපාදිකාව සහ මේ භික්ෂු භික්ෂුණි වහන්සේලා විතරයි. ඒ එළියට දැස්සට පස්සේ පින්වතුනි මේ ලෝක සත්‍යය දැක්කම පස්සේ මට හරියම දුක හිතෙනවා. අයියෝ මු මුට්ට කරගන්නවනේ මොකටද මේ මුට්ට කරගන්නේ? මේ කාමයේ සාරයි කියලා හිතාගෙන නේද මේ මු මුට්ට කරගන්නේ? මහා බරක් ඔළුවේ තියාගෙන මේ හේත මෙහෙට දුවන්නේ මේ මිනිස්සු කාමයේ සාරයි කියලා හිතාගෙන නේද? මොන අපරාධයක්ද බලන්න. අසත්පුරුෂ සංසේවනයේ නිසාද කී දාහ දුක් කියලාද බලන්න. කෙනෙක් දොස්තර කෙනෙක් කියලා දුක් කියලා, තව කෙනෙක් ඉංජිනේරුව කියලා දුක් කියලා, තව කෙනෙක් පොල් කඩනෙක් කියලා දුක් කියලා, තව කෙනෙක් නාට්‍යම කෙනෙක් කියලා දුක් කියලා. තිබ්බකදනේ මේක මේ ගත විදිල යන්නේ. ඉතින් ඒ සීල දිනාටත් මේ පින් පවුනවල ඉවර වෙලා නැත්තම් මේකෙන් ඉඳෙන්න දෙන්නේ නැහැ නේ. ඇයිලා පොහෙන් හරි ගිහිල්ලා මේක මාද කරනවා. ඉන්න දෙන්නේ මොකද නයාරම් පැල්ල යනවා වගේ වැඩක් නිවන් දකින්නවා කියලා කියන්නේ. සනාදිම සංසාරේ දහබළු වැඩ කරලි වෙලා දැන් ධර්මය අවබෝධ කරගෙන පැල්ල යන හදන්නේ. ඊටපන් ඔබට පැල්ල යන දෙන්න අපිට කරපු ඒවා හැටියට කියලා පස්සෙන් එන්නේ. මේ පිරිස දීපත් කරලා පින් අනුමෝදක් කරන්න සූදානම් වෙන්නේ සියලු දෙනා. හොඳයි පින්තුනේ එහෙනම් පළමු කොටම සිහිපත් කරගන්න සතාගතයන් වහන්සේගෙන් දේශනා කරන වදාළ විදිහේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් සිවන පිළිස සිහිපත් කරගන්න. ඒ වගේම පින්තුනේ සිහිපත් කරගන්නේ සද්ධර්මය අවබෝධ කරගෙන මේ භව ගමන කෙලවර වෙනාට මෙරදරන්නා වූ මේ මහා උතුම් පිළිසවත් සිහිපත් කරන ඔබසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උතුමියෝ කෙරෙහි බිහිඳුර පතුලානේ පින් විහි දීපත ක්‍රියාවේ මේ උතුමෙන් යංග විග්‍රහ පුල පත්‍ර දෝසාන්ද කාර්යයක් සැබෙරිතාලි කුඹාන මලගවලාදෙන් පැවිණියව දෝසාන්ද කාර්ය අස්වාකටවා හෝහවල් දෝසක සංඛා දෝසාන්ද කාර්ය තිරන් මේ සිළු දෝසාන්ද කරගසා දුරි බුත වෙත්වා මේ ශ්‍රී සම්බුද්ධ සාසන තුරදීම මේ අද්භවයේ තුරදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙරේ උතුමෙන් තින්ගල් මොදක් කරන්න. ඒ වගේම නිමුදින මොහොත කර සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරන දාන ශ්‍රී සද්ධර්මය මුග පරම්පරාවෙන් අරගෙන ඇවිදලා එදා මාසෙට යන්නේ මිහාද ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන තමන්ගේ පණ දේවුදු කරගෙන පණ පුදාගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ මහා උත්තම පිරිසෝ සිහිපත් කරගෙන ඔබ සිනාස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා සුදල් ගංගා ඒ උත්තමිය කෙරෙහි විහිදුල පතුලාරණේ පින් මිහිදී පැතිරියාමේ මේ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම නිවුදින මොහොත කර සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු ඉදලා මේ ස්ථානයට ආවා වූ සීරුමු දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඊෂ්ඨකාමී දේවි දේවතාවන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන සංසේකර ප්‍රජාපති ආදී සීලමු දේව සමුයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන මෙසු නිරස් කරගත්තා වූ සීලමු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇතිරෙත් විදුර පතුරු හරි නීපින් විහිදී පැතිරියාමින් ඒ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත්ින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතරි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්දිතුනාව සීලමු ඥාතිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා දුව දරුව ගුරුවරු ඥාති විද මිත්‍රාදීව ඒ සීල දෙනාව සිහිපත් කරන්න. ඒ වගේම පින්විතරි මහා භාග්‍ය සම්පන්න යුද්ධයක් පැවති කාලෙක මිය පරලෝ ගියා වූ මිතුරු හෝ සතුරු වශයෙන් ජනිනවා ඒ සීල දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතරි මේ අද්දලේ විතරක් නෙමෙයි මේට කල්ප 90ක් ඇතුළත තමන්ගේ අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුතුමා ඥාති මිත්‍රාදීන් වෙච්ච ඒ සිළු දෙනාව සිහිපත් කරලා විසින් රැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා සුතල ගංගා එයා කෙරෙහි විහිදුල පතුල හරණේ පින් මිහි දීප දිරියාමෙන් ඒ යම් දිවභා විතානේ හිනවනගෙන් අත මෙ දේවා ජිරාම සංඛ්‍යාත නිවෙනින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්නේ. ඒ වගේ සිංහදිරි මොහොතකට සිහිපත් කරගන්න මේ කල්පනාවක් ඇතුළේ තමන් විසින් අවබෝධ සාධාරණ දලක් කළා තමන්ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පතු වෙලා මැරලා ගිහලා අදෝව මරණව කපනවා කොටනවා කියාගෙන ඔය පිටිපස්සෙන් ඇවිදලා ඔබගේ ආර්ය ගමනට බාධා කරනවා ලෞකික ජීවිතයට බාධා කරනවා අන්නේ තුරු දිනාවත් සිහිපත් කරගෙන විසින් දැස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා කුල ගංගා අයා කිරිත් බිඳුල පතුල්මරණී පිටි වීදී පැතිරියාමෙන් එයයි අභව විස්ථානෙන් අතිමි දේවා සම්මිය දෘෂ්ටික වේවා බලාපොරොත්තු වන්නා බුද්ධ හිමුතුන් මොනිරවන් සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙලයට සිංහල්බෝධක් කරන්න. ඒ වගේ සිංහදෙර මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා විශේෂයෙන්ම සිංහදෙර මේ අද මේ සද්ධර්ම දේශනා පවත්වන්නා වූ මේ පුණ්‍ය භූමිය විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා විශේෂයෙන් සිහිපත් කරගන්න. ඒ වගේ මේ පුණ්‍ය භූමිය මේ පූජා කළාව යම් පිරිසක් ඉන්නවනම් ඒ සිදු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම ජීවතුන් අතර ඉන්නව තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ රටපාලනය කරන්නව පිරිසු ගුරුවරුන් ඥාති මිත්‍රාදී මේ සිළු දෙනාවත් සිහිපත් කරන්න. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නට තමන් විසින් මෙහෙත මහසී හරි අමු කරගත්තා වූ ධනේ කොටසක් පූජා කරමින් සාසනෙ විනෝ ලයි පූජා කරමින් යම් පිරිසක් ඉන්නව අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුදල ගංගා එයා කෙරෙහි දීදුල පතුලනේ පිංගී දීපත්‍රියාමින් ඒ අරි යම් ග්‍රහපල පද්‍ර දෝසාන්ද කාර්තිනන් ඒ සිළු දෝසාන්ද කාර්ගස දූරි මුත වේවා යක්ත වේද මිසද මලිකල කුම්බාන අරි මියව දෝසාන්ද කාර්තිනන් ඒ සිළු දෝසාන්ද කාර්ගස දූරි මුත වේවා ඇස්වාකට වාහෝහා වල් දෝස සංඛා දෝසාන්ද කාර්තිනන් ඒ සිළු දෝසාන්ද කාර්ගස දූරි මුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාතින තුලදී මජරාම සංඛ්‍යාත දෙවෙනිතර සීමලවත් වා කියලා සාදු කියලා යනත් තින් අනුමත කරා. ඒ වගේම මිනුදෙර මොහොතකට සිහිපත් කරගන්න අද මේ සඳවිල සද්ධර්ම ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරකින් පාලකින් සන්තතුණා නම් ඒ ආහාරයෙන් පාලේ ලැබුණා වූ ශාරීරික ශක්තිය ප්‍රයෝග කරන සද්ධර්ම ශ්‍රවණය කරන්නේ මාර්ගඵල ලබන්නේ නැති ඒ වගේම මිනිස් මොහොතකට සිහිපත් කරගන්න ද මේ සැදෙල සද්ධර්ම ශ්‍රවණය කරලා හිතෙන පින්නින් ආරක්ෂාලා මෙතන දුරගේ ආරක්ෂාලා මහා වර්ෂාවෙන් ආරක්ෂාලා සද්ධර්ම ශ්‍රවණය කිරීමවත් අවදාවුනේ මේ ස්ථාන මොබනගේ නිසා එමනම් මේ ස්ථාන මෙ වැඩ වාසය කරන්නා වූ විහාරාධිපති ස්වාමින් වහන්සේලා සහ ඒ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ වගේම මිනිස් මේ පුණ්‍ය භූමිය සාසනයෙන් පූජා කළා වූ යම් පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාව සිහිපත් කරන්න. ඒ වගේම මේ පුණ්‍ය භූමියේ මුල් පදින්ද කරුවන් සිටින්නා මේ සිළු දෙනාව සිහිපත් කරන්න. ඒ වගේම මේ ගොඩනැගිලි දෙකීම සඳහා ගඩොලක් ගඩොලක් ගානේ මේ ස්ථාන වල ගෙනහලා බැඳලා කළ සකස් කළා වූ යම් පිරිසක් ඉන්නවා නම් පුණ්‍ය ආධාරයක් කළා නම් මුදල් ආධාරයක් කළා නම් සාදු කාර්යකින් ආධාරයක් කළා නම් යම් පිරිසක් ඉන්නවා නම් ආශිර්වාදයක් කළා වූ යම් පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරනවා මෙසේ දැස් කරගත්තා වූ සීන පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුල පතුලරණී පිං වී දීපතිරි ආමෙන්. ඒ අද යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒ අස්මි දේවා අධිරාමන සංඛ්‍යාත දෙවෙනි තැන සීමලවත් වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරා. ඒ වගේම තිබුණ අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද මේ සැඳේ බොහෝ දුර බැහැරින් පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා. ඒ නිසා පහසුවෙන් මේ තර ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම අද මේ මොහොතේ සජීවීව ලෝකින් ඕනෑම වල සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාක්ෂමයේ සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිම වාසික පිරිසක් ඉතින් ලෝකෙට දීපු දායාද නිසා මෙන්න මේ දායාද ප්‍රයෝගික කරගෙන නිවන් දැකන යන්නේ ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන්න කැපයි. මිසයි දෙන දෙනා සිහිපත් කරන විසින් දැස් කරගත් අවසින පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුල පතුලන නීති වීදි පැතිරියාමින් එයාට යම් ජබා විතානේ ඉන්නවා නම් එංගත් මේ දේවා සම්ය දෘෂ්ටික වේවා බලාපොරොත්තු වන්නා බෝධි මුතු මු නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යට තින් අනුමෝදන් කරයි. ඒවන පිටුතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්ත බුදු පූජා පැවැත්වුවා, ඒ කරගත් අවනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමයි මේ දිරණ මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සිදු වෙනවා. ඒ වගේම පිටුතුනි ඒ කරගත් අවනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමයි ඔබ සිදු දිනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිවන් සාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා සිං අනුමෝදන් වෙන්න. රාග බැම්මෙන් මිදෙත්වා, ද්වේෂ බැම්මෙන් මිදෙත්වා, මෝහ බැම්මෙන් මිදෙත්වා, සියලු බැම්මෙන් මිදෙත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා, මමද සියලු ලෝක ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. තෙරුවන්ගේ සූවිසි අනන්ත මහගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයන්ටම නිවනම වෙත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.